පළමුකොටම අපිට ඉතින් සමා වෙන්න මේ ගොඩාක් දුර ආවා. මම හිතන්නේ පැය 3ක් විතරම ආවා. ඒකටත් වැඩි දෙමන්. උදේ ඉඳලා ඉතින් ආරාම විහාර කරන කටයුතුත් බලන්න ඕනේ. ඒවට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා නොඑක ආකාරයෙන් වඩිනවා. උන්වහන්සේලාගේ අපිව දැක බලා ගන්න. ඒ වගේම උන්වහන්සේලා අපිට ගොඩක් උදව් උපකාර කරනවා. ඒ ආරාම විහාර කටයුතු කරගෙන යන්නේ ඒ දේවල් වලට පොඩ්ඩක් සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් දවසේ සාමාන්‍යයෙන් පැය 3ක් විතර 4ක් විතර හැරෙන්න නිදා ගන්න හම්බුන්නේ නැහැ. ලංකාවට ආවට පස්සේ තාම අන්තිම එකනා ගෙදරින් යන්නේ 3ට විතර. ඊළඟ එකනා එනවා 7ට විතර. ඉතින් ගොඩාක් මේ ධර්මයයි ඔබයි වෙනුවෙන් වෙනස මහන්සි වෙන පින්වත් කිරිස් ඇවිදින්න ඒ විවිධාකාරයෙන් ඒ පිළිබඳ සාකච්ඡා කටයුතු තමයි කරන්නේ. ඉතින් ඒ ඔක්කොම කළා ඔය හැමෝම සාකච්ඡා කරන්න ඉන්නේ මාත් එක්කනේ. ඒක නිසා ඒකට අහුවෙන්නේ මාව තමයි ඒකට. ඉතින් කොහොම හරි මේ අනිත් එක ඉතින් මම මෙතන එනකම් මම දන්නේ නැහැ නේද? ඔබ ඉතින් හිතේ සාමාන්‍යයෙන් අවුරුදු 60ක් වගේ ඇති කියලා නේද? මේ සම්බුද්ධ රාජ්‍ය තරුණයන්ට අයිති තැනක්. ඔය අරන් තියෙන වැරදි තීරණය. වයසට ගියාට පස්සේ තමයි අපේ මිනිස්සුන්ට සම්බුද්ධ රාජ්‍යයේ අයිතිය ගන්න හිතෙන්නේ. මම ඒකෙන් මේ වයසකට දොස් කියනව එහෙම නෙමෙයි. ඔබට ඔතනදී හරි තේරුණා සමහරවම මලපෙරේතේ වුණාම තේරෙන්නේ. ඒ තරුණ තරුණියන්ට මම කියන්නේ මේ සම්බුද්ධ රාජ්‍යයේ අයිතිය ඔබට. ඔය තරුණ කයක් තියාගෙන ඉන්න වෙලාවේ තමයි මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. නැත්තම් වයසට ගියාට පස්සේ ගන්න පුළුවන් එකම දේ තමයි බැරි වෙලා හරි සුබදිගාමි වෙන එක. ඒක හොඳට මතක තියාගන්න. මේ දේශනාව අහනකොට ඔබට තේරෙන්නේ ඒක. බැරි වෙලා හරි සුබදිගාමි වෙන්න තමයි ඉතුරු වෙන්නේ 50 පැනලට පස්සේ. 55ක් කියමු. ලේසි නැති ඉතින් මේ දහම් හඬ ඔබ වෙත අරගෙන එන්න හේතුව තමයි මේ මිනිස්සු මහ මුලාවක ඉන්නේ. මේ මුලාවෙන් ඔබ නිදහස් කරගන්න. මමත් ඔක අවුරුදු 50ක් 60ක් කියලා කියන්න ගියා නම් ඒක මේක පිළිගන්නේ නැහැ කවුරු. අටහන නම් මේ වගේ තමයි ඒකට හේතුව. මම ඒක එනකම අපි මහත් එක කියන්නේ මේ කටින් නතුව වෙන ක්‍රමයක් නැද්ද නැහැ කතා කරන්න දැන් කියලා. ඒකට හේතුව ඉවරයක් නැතුව කතා කරගෙන යන්නේ. ඉතින් කොහොම හරි තියෙනසනේ ඉතින් අපි කොහොම හරි මුණ ගැහුණා. දැන් තියෙන්නේ ආපු කාරණාව කරගන්න. මම මෙතනට ආවේ පිංගුතුනේ මෙතන ඉන්න තිරිස සෝතාපන්න ඵලයේ පිහිටවන සද්ධර්මයේ ශ්‍රවණය කරපු තිරිස මෙතන ඇති. සීඩී පත හරහා හෝ අන්තර්ජාලය හරහා සද්ධර්මයේ ශ්‍රවණය කරපු තිරිස ඇති. ඒ අයට උපනිශ්‍රයක් වෙනවා. ඒ ඉදිරියේ ඉඳගෙන සද්ධර්මයක් ශ්‍රවණය කරන්න හම්බ වෙන එක. මේ උපනිශ්‍රය ලබා ගන්න තමයි ඒ උපනිශ්‍රය ලබා දෙන්න තමයි මම අද මෙතනට ආවේ. එනම් පින්වතුනි මෙතන ඉන්න හැම කෙනෙකුටම තියෙන ඕන එකම එක අදිස්ථානය මේ බොහෝම දුර්ලභව හම්බ වෙච්ච chance එක. ලක්ෂ 20ක් විතර තිරිස ඉන්නවා පින්වතුනි දැක බලා ගන්න බලාපොරොත්තු වෙයි. එනම් මම අද ඔබ ඉස්සරහට වෙදෙන ඔබට සද්ධර්මයක් කතා කරනවා. ඒ සද්ධර්මයේ කතා කරන්නේ පින්වතුනි ඔබ සෝතාපන්න ඵලයේ පිහිටවන. ඒක නිසා සියලුම දෙනා අදිස්ථාන කරන්න තියෙන ඔන්න ඔය කාරණාව විතරයි. කොහොමත් අපි දිව්‍ය ලෝකයන්ට බණ කියන්නේ නැහැ. අපි ගල ගහන්න කෙලීම අපගෙලියට. වාගේ අඳුර ගහන තිරිසක් අපේ නැහැ. සමහර වෙලාවට අපගෙලියට ගහන්න ගල වරදින්න පුළුවන්. අන්න එතකොට තමයි පල්ලෙහා තියෙන එකට වැටෙන්නේ. එහෙනම් නිවන් දකින්නයි අපි බණ කියන්නේ. නිවන් දකින්න බණ කියලා කියන්නේ එතකද නිවන් දකින්න කියන දා. බණ කියන නමේ තේරුම දන්න. බ කියන්නේ බිහිවීමට. න කියන්නේ නසනවට. එහෙනම් බ කියන බිහිවීම නසා දානවට කියනවා අපි මෙතන බණ කියනවා කියන්නේ. එහෙනම් මං ආවේ බණ කියන්නේ. එහෙනම් මේ බිහිවීම නසා දාන්න උදව් කරන්න තමයි ආවේ. බිහිවීම නසා දාන්න උදව් කරන්න කලින් මේ බිහි වෙන්න කැමති ඉන්න පිරිසක් ඉන්නවනේ. ඔය බිහි වෙන්න කැමති පිරිස මෙතන ඉන්න ඔක්කොම බිහි වෙන්න කැමති ඉන්නේ. මොහොතක් මොහොතක් නෑර බිහි කරන්න කැමති ඉන්නේ. ඉතින් මේක තියෙන ආදීන වේහම අපි හොඳ ආකාරව දැහැගෙන ඉවරලා බොහොම හොඳට මේ ධර්ම විග්‍රහය කරගමු. බොහොම සරලව මම ඔබට මේ විග්‍රහ කරලා දෙන්නම්. තථාගතයන් වහන්සේගේ සද්ධර්මයේ ඔබට තියෙන්නේ මනාකොට සිහිනුවණෙන් යුක්තව මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. සිහිනුවණෙන් යුක්තව සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා කියන්නේ පින්විතරින් ඔය යෝනිසෝ මනසිකාරය කියන එක මනාකොට තේරුම් ගන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයක් කියලා කියන්නේ පින්විතරින් එළබෙසිටි සිහියෙන් ඉන්නවා කියලා විතරක් කිව්වට හරියන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය කියන එකේ නිරුක්තිය අරගන්න ඕනේ. යෝනි ඉස මනසිකාර කරනවා කියන එකයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිය කියලා කියන්නේ සිංහසෙනි උප්පත්ති ඇති කරන තැන. එහෙනම් යෝනි ඉස කියලා කියන්නේ උප්පත්ති ඇති කිරීම, උප්පත්ති ඇති කරන තැන තියෙන කෙළවර. එහෙනම් යමක් උප්පදිනව නම් සිංහසෙනි ඒ උප්පත්ති ඇති කරන්න කෙළවරේ තියෙන අවිද්‍යා තෘෂ්ණා කියන දෙක. එහෙනම් ඔය අවිද්‍යා තෘෂ්ණා දෙක කැඩෙනකම් මේ සද්ධර්මයේ මෙනෙහි කරනවට කියනවා යෝනිසෝ මනසිකාර කරනවා කියන. එහෙනම් දැන් අහගන්න සද්ධර්මයේ විශ්වාසයෙන් අහගෙන තමන්ගේ ජීවිත අත්දැකීම් වලට දාන්න. මේ වෙලාවේදී මම ඔබට සද්ධර්මයේ වශයෙන් කතා කරන්නේ සාත්‍රුන් වහන්සේගේ ධර්ම කාරණාවක් සහ ඒ වගේම ඔබගේ ජීවිතයෙන් ඒවට අත්දැකීම් දෙන්න. උදාහරණ උපමා උපමේය ගන්න ඔබගේ ජීවිතයට සම්බන්ධ දේවල්. එහෙනම් අන්න ඒව ගණිති ඔබ කරන්න ඕනේ. මොකද්ද ඒ දහම් කාරණාව තමන්ගේ හිත ඇතුළට දාන්න. තමන්ගේ ජීවිතයේ අත්දැකීමට දදා අර මෙච්චර කල් තියෙන අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කරන්න උත්සාහ කරන්න. යෝනිසෝ මනසිකාර කරනවා කියන්නේ ඔන්න ඕකට. යෝනිසෝ මනසිකාරයේ සෝතාපන්න ඵලයට විතරක් නෙමෙයි අරිහත්ත්වයටත් ඕන වෙන්නේ යෝනිසෝ මනසිකාරය තමයි. මොකද අවිද්‍යා තෘෂ්ණා මුදුන කඩන්න ඕන. ඔය මුදුන කඩන්න නම් පින්වතුනි ඒකාන්තයෙන්ම සිද්ධ වෙන්න ඕන දේ ඔය දේ. ඒක නිසා සියලුම දෙනා මේ අහන සද්ධර්මයේ මනාවට මෙනෙහි කරන්නේ ඒ මොහොතේදී. තමන්ගේ ජීවිතය තුළට දාන්න. මේ සද්ධර්මයේ තියෙන්නේ අනුන්ගේ ජීවිතෙන් නිවන් දකින්න නෙමෙයි. තමන්ගේ ජීවිතයට දාන්න තමන්ගේ ජීවිතය තුළ නිවන් දකින්න උත්සාහ කරන්න. තමන් තුළින් දකින්න නිසා සෝවාකාත වේ සඳහන් කියලා අහලා තිනවනේ. එවනම් ඒක වචනවලින් කියන ඉඳලා හරියන්නේ නැහැ. පිටුපිට අහන ධර්මයේ තමන්ගේ ජීවිත අත්දැකීම් වලට දාලා බලන්න මේ කියන එක ගැළපෙනවද කියලා. ඒක තමයි කරන්න තියෙන්නේ. තමන්ගේ ජීවිතේට දැම්මම පස්සේ තමයි තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. යම ප්‍රත්‍යක්ෂ වෙනවා කියන එකත් හරියට අවබෝධ කරගන්න. ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ පිටුපිට ප්‍රත්‍යක්ෂය වෙනවා කියන එක. මේ ලෝකේ හැදෙන්න ආව ප්‍රත්‍ය තමයි අවිද්‍යාව ප්‍රත්‍ය. එහෙනම් අවිද්‍යාව ප්‍රත්‍යක්ෂය වෙන්නේ. විශ්වාස කළා ප්‍රත්‍යක්ෂ කළා. විශ්වාසයට ගත්තා ප්‍රත්‍යක්ෂ කළා. ඒක තමයි මේ දහම් න්‍යාය ධර්ම. සුනාත ධාරේත චරාත කියලා කියන්නේ ඔන්න ඔය කොටස් ටික. එහෙනම් දැන් අහන ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න. ප්‍රත්‍යක්ෂ කරගන්න නම් පින්වතුනි ඒ කියන්නේ ඒ පිළිබඳ දැන් අවිද්‍යාවක් නොදැනීමක් තියෙනවනම් ඒක පහ කරගන්න. ඒක පහ කරගන්න නම් අනුන්ගේ ජීවිතයට දාලා හරියනවා. අනුන්ගේ ජීවිතයට දාලා හරියනවා නෑ. ඔබට බඩේ අමාරුවක් තියෙනවා. බඩේ අමාරුව ගැන තොරතුරක් දැනගන්න තව කෙනෙක්ගේ බඩට දාලා හරිනවද ඒක? නෑ. ඔබකට දැම්මට පස්සේ තමයි ඔබට තේරෙන්නේ ආ මට මේ ගති තිබුණානේ, මේ ගති තිබුණානේ, මේ ගති තිබුණානේ කියලා තේරෙන්න පටන් ගන්න. එහෙනම් ඔබට තියෙන්නේ මොකන්ද? මේ අහන සද්ධර්මය නිකන් ඔහේ ඇහෙන්න හරි දෙපා පිංගුනේ. ඔබ දන්නවනේ හත් දවසේ දාන්න මිනිස්සු බඩට එන හැටි. බඩට ඇවිල්ලා කට්ටියක් කැරම් ගහනවා, කට්ටියක් පාරේ කයි එක ගහ ඉන්නවා, හාවුදු කියලා කොටාම ගියේ නෑ කියලා කියනවා. මොකද බක් ටිකක් කාලේ ඉක්මනට දුවන්නේ. ඒ නිසා තමයි මම අපේ මහත්වරුන්ට කියන්නේ අද දවසේ දානකේ දානෙට මලකෙදදී ආරාධනා කරද්දි කියන්නේ කියලා බණ අහන්නේ උන් හතට වරේ උනේ කන්නේ නේ උන් නවයට වරේ උනේ කියලා. එතකොට අර බණ අහන අයට ඇවිල්ලා බණ ටික අහගෙන ඉවරලා අර ඥාති ප්‍රේතයාට පින් අනුමෝදන් කරන්න පුළුවන්. කන්නේ නේ උන්ට කන්න දුන්නා කියලා පින් හම්බ වෙන්නේ නැහැ. ඔය මෝඩ වැඩ ඔය අපි කරන ලෝකයාට පින්දන්න වැඩ කරන්න ගිහිල්ලා පින්වතුනි තමන්ගේ අම්මා තාත්තා මිය පරලෝ ගිහිල්ලා ඒ මනුස්සෙන්ට ඒ මිය පරලෝකයේ මිනිස්සුන්ට පින් ටිකක් අනුමෝදන් කරන්න විදිහක් නැහැ. ඇයි අසත් පුරුෂ වැලකට කතා කරනවා වරේ කියලා. උන් ඇවිල්ලා කැරම් ගහ නැත්නම් පාරක් අයිනේ අයියක ගහේ ඉන්නවා. දැන් ඒ කුණ්ඩ දෙක දානේ මහත්ඵලයි මහනිසංසයි. ඒ කුණ්ඩ දානයක් දීලා කාට පින් අනුමෝදන් කරන්න. බණ ටිකක් අහනවා පස් දෙනෙක් විතර ඇතුළේ ඉන්න කියලා. ගෙදර මිනිස්සුන්ට සිහියක් නැහැ. ගෙදර මිනිස්සු මොකද කරන්නේ? හා නේ අර එමෙතුමාගේ ඩ්‍රයිවර් ඇවිල්ලා නේද කන්න දුන්නේ නැහැ නේද කී කී අහන් ඇතුළට එලා බලන්නේ. බණ ටික අහන නෙමෙයි අවුමනාව තියෙන්නේ අර යාපු මිනිසුන්ට කන්න ටිකද. ඉතින් හිතක් මිනිසුදු වෙලා නැහැ ධර්මයක් ශ්‍රවණය කරලා. අන්තිමට බොරුවට අර පැන්වක් කරලා කෝප්පේ නම් උතුරලා යනවා. ඔච්චර තමයි. පිනක් නැති එකේ කොහොමද පිනක් දෙන්නේ? ඉතින් ඔය වගේ වැඩ තමයි වෙන්නේ. ඉතින් මෙච්චර කල් ඉතින් ගොඩාක් තුරස බණ අහනවා කියලා ඕවා තමයි කරන්නේ කොටස. ඉතින් අපි ඉතින් නොදන්නව නෙමෙයි. නමුත් අද නම් ඒ කතාව කරන්න එපා පින්වතුනි. අද මම ඔබ ගාවට ආවේ ඔබට මේක අවබෝධ කරලා දෙන්න. ඒක නිසා ඔබ මාත් එක්ක කතා කරන්නත් ඕනේ. ඒ කතා කරන්නේ මම ඔබගෙන් දේවල් අහුවාම ඔව් නෑ බෑ වලින් උත්තර දෙන්න. ඔව් නෑ බෑ වලින් උත්තර දෙන්න කියලා කිව්වේ නැත්නම් එහෙම ඔබගේ අදහස ඉදිරිපත් කරන්න මට බල කියන්න වෙන්නේ නෑ. ඒක නිසා බොහොම එළමෙතේ සිහියෙන් ඉන්න ඕනේ. බොහොම සිහි බුද්ධියෙන් ඉන්න. ඒ වගේම යෝනිසතෙක් මනසිකාර කරන්න අවිද්‍යා තෘෂ්ණා කැඩිලා යනකම් මේක මනසිකාර කරන්න. අවිද්‍යා තෘෂ්ණා කැඩෙනකොට පින්වතුනි ඒකෙන් යමක් ඔබ ලැබුවා. නැත්තම් කොච්චර බණ ඇහුවත් තව කල්ප කාලාන්තරයක් තිස්සේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කළත් ඔබට මේකෙන් ගැලවීමක් වෙන්න හම් වෙන්නේ නැහැ. අන්නේ අදිස්ථානයේ තියාගෙන තමයි මේ සද්ධර්මයේ දැන් ශ්‍රවණය කරන්න ඕන සීල දෙනවා. එහෙනම් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කලින් ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දසදහසක් ලෝකධාතී වෙසෙන් ආවී සීගම දිව්‍ය බ්‍රහ්මාදීක මේ ස්ථානයට වරම්ම ගන්න. ඒ වගේම ඔබගේ ඉෂ්ඨකාමී දේව දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ග ඵලයන් පිහිටන්න කියලා හිතාගෙන. ඒ වගේම පින්වතුනි තම තමන් නමින් ජම්මාන්තරගත වර්ධිතුනා වූ සීලම ඥාති මිත්‍රාදීන් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ ඒ උතුම් පිරිස් දැක බලාගෙන සිත පහදවාගෙන යම් කිසි අපහ මේ ස්ථානයේ ඉන්නව නම් එයින් අත මෙදලා සුගත මොදිත වෙන්න කියලා මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීල දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න මලගිය නාතිවරුන්ට ආරාධනා කරන්න එවිදින සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. එහෙමනම් දැන් මම කියවෝ ඉදියට පළමු කොටම සිහිපත් කරගන්න. අනාදිමත් සංසාර කෙදරේන ගමනේදී මාව මුදුන්පත් කරගන්න වැඩ පිළිවෙලක ඉඳලා ආග ද්වේෂ මෝහයන්ගෙන් පෙරි පෙරි ඉඳලා උත්තම නිවන් පිණිස කටයුතු කරපු ඒ ආර්යයන් වහන්සේලාට නිගා කරලා තියෙනවනම් බාධා කරලා තියෙනවනම් උපවාද අපවාද අපහාස නගලා තියෙනවනම් ඒ දේ සිහිපත් කරගෙන ඒ උත්තම ආර්යයන් වහන්සේලා මොහොතක් කමා කර සිටින්න ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින්. ඒ වගේම පින්වතුනි අදිස්ථාන කරන්න මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට ඒ උතුම් වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා එහෙම පිහිටපු කෙනෙක් ඉන්නවනම් මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා ස්ථිර අදිස්ථානයක් කරගන්න. ඒ වගේම සියලුම දෙනා අදිස්ථාන කරන්න අද ඔබට මේ නිවන් මඟ යාමේදී මේ නිවන් මඟට අනුව කටයුතු කිරීමේදී දහම් කරුණක් නිසා යම් කිසි බාධාවක් වෙලා තියෙනවන නොතේරෙන දහම් කරුණක් තියෙනවන මේ සද්ධර්ම දේශනාව තුළදී ඒ සද්ධර්ම සමාධියට ඒ දහම් කරුණ අසු වේවා ඒ දහම් කරුණ දේශනා වේවා කියලා සියලුම දෙනා ඒ තමන්ට අදාළ වූ දහම් කරුණු ගැන යම් අදිස්ථානයක් කරන්න. කෙලින්ම ආපු කාරණාවට මහිමයි. එහෙනම් දැන් ඔබට කරන්න තියෙන්නේ මේ කතා කරන සද්ධර්මයේ එකින් එක අවබෝධ කරගන්න. ආපහු හැරයක් කොතනටවත් ගිහිල්ලා ඔබට කියන්න පුළුවන් කමක් තියෙන විදිහක් නැහැ. ආ දැන් මේ තේරුණේ. එහෙමනේ අපි එක තැනකට යනවා. ගිහිල්ලා උතන ඉන්නවා ඔහෙ වේලි වේලි ඉඳලා තව තැනකට ගිහිල්ලා කියනවා දැන් මේ තේරුණේ. ඉස්සෙල්ල තේරුන්නේ නැහැ. තවත් තැනකට ගිහිල්ලා කියනවා දැන් මේ තේරුණේ. ඉස්සෙල්ල තේරුන්නේ නැහැ. එහෙනම් උත්තමයන් වහන්සේලා 100ක් ගාවට ගියත් 101 වෙනිය ගාවට ගියාම කියන්නේ මොකද දැන් මේ තේරුණේ කියලා. හැබැයි එතනදි තේරිලා නැහැ. ඒ නිසා පින්වතුනි දැන් කරන්න තියෙන දේ තමයි එකින් එක කරුණෙන් කරුණ මනාකොට තේරුම් ගන්න. මනාකොට තේරුම් අරගෙන දර්ශනයෙන් පහ කරගත යමක් තියෙනවනම් අන්න ඒක මේ දහම් දර්ශනයෙන් මේ වෙලාවේ පහ කරගන්න. එතනින් එහාට පින්වතුනි ඔබට මඟ සැලසෙලා එයි මම මොකද්ද කරන්න ඕනේ කියලා. හැබැයි දහම් දර්ශනයේ මේක පහ කරගන්නකම් මම ඔබට සැලසෙන්නේ නැහැ ඔබ මෙතනින් එහාට මොකද්ද කරන්න ඕනේ කියලා. එහෙනම් ඒකට අවස්ථාව උදා කරගන්න ඕනේ සීල දෙන්න. මේ ලෝක සත්‍යය පින්නතුනි මේ ලෝකයේ සැරිසරන්නේ ඇයි? ඔන්න ඕක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. මේ ලෝක සත්‍යය හරි ආසාවෙන් මේ ලෝකේ සැරිසරනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ ලෝකේ හරි දුකයි මේක සැරිසරන්න එපා කියලා. බුදුහාමුදුරුවන්ට වැඳ වැඳ බුදුහාමුදුරුවෝ කෙරේ බොහොම භක්තිමන්ත වෙලා ඒ ඔක්කොම වෙලා සැරිසරන්න හරි ආසාවෙන් ඉන්නවා. මොකද්ද මේකට හේතුව? සැරිසරන්න කැමති. කතාවට නම් කියනවා මොකද්ද? අපිට නිවන් දකින්න ඕනේ. නිවන් දකින්න ඕනේ අත උස්සන්න කිව්වොත් මෙතන ඔක්කොම අත උස්සයි. නිවන් දකින්න ඔක්කොම අත උස්සන්න කියලා නේද? අත උස්සන්න කිව්වම ඔක්කොම අත ඉස්සුවට. ඒ කරුණ කරන්නේ ඉන්න අය බොහොම අල්ප ප්‍රමාණයක් ඉන්නේ. අනිත් අයට මේ සසරේ සැරිසරන්න නිවන් දකින්න ඕන ඇයිද වැඩි? දිව්‍ය ලෝක යන්න ඕන ඇයිද වැඩි? දිව්‍ය ලෝක යන්න ඕනේ වැඩි. හැබැයි මූණිච්චාවට කියනවා නිවන් දකින්න ඕනේ කියලා. දැන් මම ඔබෙන් ඇහුවොත් නිවන් දකින්න අත උසන්න කියලා මම කියන්නේ හෙට ආරාමෙට එන්න ඕනේ කියලා දෙනවා. අවුරුදු 3ක් නිවාඩු දාලා ආරාමෙට එන්න ඕනේ නිවන් දකින්න කැමති අය. එයිද ඔබ? ඔරුවට කියනවා නිවන් දකින්න කැමති. ඒකයි තියෙන්නේ. නිවන් දකින්න පුළුවන් ද පොල් ගගා? එහෙම කරන්න බෑ. ගෙදර ඔක්කොම මැරිටිකල් ඉවරලා ඉතුරු වෙන විනාඩි 5 10ක් භාවනා කළා කියලා පුළුවන් ද මේක කරගන්න? එහෙම එකක් කරන්න බෑ. නිවන් දකින්න නම් බින්දුනේ ඒකට අනුගත වෙලා ඒක කරන්න ඕනේ. ඒක කළොත් නිවන් දකින්න පුළුවන්. ඒක නොකර නිවන් දකින්න බෑ කියලා කිව්වොත් ඒක වැරදි. එහෙනම් දැන් නිවන දුරද ළඟද? නිවන දුරයිද ළඟයිද? ඒක තීරණය වෙන්නේ කවුරු මතද? තමන් මත. නිවන දුරයිද ළඟයිද කියන්නේ කාටවත් කියන්න බෑ. ඒ දුර නිවන ළඟයි හෝ නිවන දුරයි කියලා කියන්න පුළුවන් දේ මොකද්ද? තමන්ගේ කලකිරියාව මත තමයි ඒක සිද්ධ වෙන්නේ. කෙනෙකුට පුළුවන් දවසකට විනාඩි 5 ගානේ වැඩ මේ වැඩ කටයුතුවල සම්බන්ධ වෙන්න දවසකට විනාඩි 5ක් වඩනවා. එතකොට පැය 23යි විනාඩි 55ක්ම ලෝකෙට ආදරය කර කර ඉන්නේ. විනාඩි 5ක් සීගන්නවා ලෝකේ තියෙන අසාරත්වය. දැන් මේක නම් නිවන් දකින්න කල්ප කීයක් යයිද? මේ විනාඩි 5ක්වත් කරන්නේ නැති අයට කොච්චරයිද? ඇත්තම කියනවා විනාඩි 5ක්වත් කරන්නේ නැන්නේ. පොයින්ට සීල සමාදන් වෙලා නිවන් දකින්න බලාගෙන ඉන්නේ. හත් දවසේ බණකට ගිහිල්ලා ඒ බණ පොඩ්ඩ අහලා නිවන් දකින්න බලාගෙන ඉන්නේ. එහෙනම් පින්වතුනි එක්කෝ නිවන් දකින්නවා කියන හැඟීමෙන් අයින් වෙන්න ඕනේ. නිවන් දකින්න ඕනේ නම් වැයි මම නිවන් දකින්නේ සහ ඒක වෙනුවෙන් මොකද්ද කරන්න ඕනේ කියන එක අවබෝධයෙන් ඉන්න. නැත්තම් නිකන් වදන නාස්ති කර ගන්න ඕනේ බලාපොරොත්තු තියාගෙන නේ මම නිවන් දකින්න ඕනේ බැරි වුණා. මම අද ඔබට කියන්නම් පින්වතුනි සත්වෙක් ඇයි නිවන් දකින්න ඕනේ කියලා. ඒක ඉස්සලා පැහැදිලි කරගන්න. කාටවත් නිවන් දකින්න ඕනේ වෙන්නේ නැහැ පින්වතුනි දුක අවබෝධ වෙනකන්. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට මේ සම්බුද්ධ ශාසනයක පැවැත්මක් තියෙන. මේ කාලේ සම්බුද්ධ ශාසනයක් තියෙන නිසා මිනිස්සුන්ගේ කටවල් වලට නිවන කියන එක නිකන් කටට එනවා ටොක් ගාලා. අපි නිවන් දකින්න ටොක් ගාලා කටට එනවා. ඒ සම්බුද්ධ ශාසනයක් තියෙන නිසා නිවන කියන එක ගැන මිනිස්සු කතා වෙලිනේ. බුදුහාමුදුරුව පහළ වෙන්න කලින් හිටපු අයලා නිවන් දකින්න ඕනේ කම තිබුණේ. නිගණ්ඨනාත පුත්ත කියන්නේ එහෙම රාජ කෙනෙක්. රජ කෙනෙක් කියන්නේ රජ පරපුරකින් පැවතගෙන එන කෙනෙක්. එතුමාටත් ඕන වෙලා තිබෙන්නේ මොකද්ද? නිවන් දකින්න. එහෙනම් නිවන් දකින්නවා කියලා අදහස් කරන්නේ මොකද්ද? සියලු දුකෙන් නිදහස් වෙන්න. දෙසතක් මිත්‍යා දෘෂ්ටි කාගම් ගොඩනගාගෙන මේ මිනිස්සු කලේ මොකද්ද? මේ දුකින් නිදහස් වෙන්න හදපු එක. එහෙනම් දැන් බලන්න ඕනේ පිංගුදේ යමෙකුට මේ නිවන් දකින්න ඕනේ කියලා හිතෙනවා කියලා කියන්නේ මේ දුකින් නිදහස් වෙන්න හිතෙනවා කියන්නේ. යමෙකුට දුකින් නිදහස් වෙන්න හිතෙනවා කියලා කියන්නේ මොකක්ද? ඒ කෙනා දුක කියන්නේ මොකද්ද කියලා දැකලා තියෙන්න ඕනේ. දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් දුකෙන් නිදහස් වෙන්න දෙනවද කාටවත්? එහෙනම් දැන් නිවන් දකින්න ඕනේ කියලා හිතෙන්නේ දැන් නෙමෙයි පිටින්. ඔබට තාම හිතෙන්නේ විදිහක් නැහැ නිවන් දකින්න ඕනේ කියලා. නිවන් දකින්න ඕනේ කියලා හිතෙන්නේ. මොකද නිවන කියලා කියන්නේ තණ්හා නිරෝධයනේ. තණ්හා නිරෝධේ නිවන. රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. රාගේ ශය කිරීමමයි නිවන. ද්වේෂේ ශය කිරීමමයි නිවන. මෝහේ ශය කිරීමමයි නිවන. ඕකන තමයි නිවන කියලා කියන්නේ. එහෙනම් දැන් මේ නිවන නිවන නිවන් යන්න නම් නිවන් දකින්න බැරි කැමැත්තක් ඇති වෙන්න ඕනේ. ඒ කැමැත්ත කියලා කියන්නේ මොකද්ද? ඒක තමන්ගේ දරුවව කොළමිස් කෝලේකට දාගන්න තියෙන කැමැත්ත වඩාවත් අනුමතයෙන් වැඩි වෙන්න ඕනේ නැද්ද? නිවන් දකින්න තියෙන කැමැත්ත කෙරෙමින් ඇත්තටම නිවන් දකින්න ඕනේ. ඒ තරමටවත් කැමැත්තක් නැත්තම් නිවන් දකින්නේ වචන ටිකක් විතරයිනේ. එහෙනම් පින්වතුනි මේ නිවන් දකින්න ඕනේ ඇයි කියන එක තමන්ගේ මනස වැටිලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ මේ මුල ඉඳලා වැරදි අපි මේ ධර්මයේ මත ওই ටික හදාගෙන ගියොත් ඔබට ඒ කාන්තේම නිවන් දැකීමේ ආසාව නතු වෙනවා. එහෙනම් දැන් දුක කියන්නේ මොකක්ද කියලා හොඳ ආකාරව කලින් තේරුම් ගමු. බුදුහාමුදුරුවෝ කියලා තියෙනව නේද මේ ලෝකයේ දුක මත පීඩලා තියෙන්නේ කියලා? දුක්ඛෝ ලෝකේ පටිච්චිතං. මේ ලෝකයේ පීඩලා තින්නේ තනි කරම දුක මත. නමුත් එහෙම කිව්වට මේක තේරෙන්නේ නැහැ. තේරෙනවා නම් පින්වතුනි මේ ලෝකේ සැරිසරන්න කැමති වෙනවද? ඔබ දුක් විඳිනවද නැද්ද? විඳිනවා. හැබැයි දුක් විඳ පමණින් ලෝකෙ නිදහස් වෙන්න හිතෙනවද ඔබට? නෑ. ඇයි ඔබ සපත් විඳිනවද? දුක් විඳිනවා වගේම තමයි ඔබ සපත් විඳිනවා. හැබැයි සප කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. සප විඳිනවා කියලා හිතන් ඉන්නවා. හැබැයි සප කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. එහෙනම් ඒ සපේට ඇලෙනවා පිරිස. සැපයට ඇලිච්ච ගමන් ඒ ඇලිච්ච සැපේ විතරයි මතක ඉන්නේ. අර විඳිච්ච දුක විතර මතක නැහැ. කෙනෙකුට ඔළුව කැක්කුමක් හැදෙනවා නම් සුව කරන්න බැරි මුළු ජීවිත කාලෙම ඒ ඔළුව කැක්කුවෙන් තමයි ඉන්න වෙන්නේ. මුළු ජීවිත කාලෙම ඒ ඔළුව කැක්කුවෙන් තමයි ඉන්න වෙන්නේ. ඒ මනුස්සයා ජීවත් වෙන්න කැමති වෙයිද? ඒ මනුස්සයා ජීවත් වෙන්න කැමති වෙයිද? මුළු ජීවිත කාලෙම ලෝකයක්කමෙන් ඉන්න වෙන්නේ. හැබැයි ඔබට ලෝකයක්කමක් හැදුනහම ඔබ පැරසිටමෝල් එකක් බොනවා. බිව්වාම ටික වෙලාවකින් ලෝකයක්කම නැහැ. ඔබට මහා සුවයක් දැනෙනවා. ඇයි ඒ? අර මහා ලෝකයක්කමකින් ඔබ නිදහස් වුණ නිසා ඔබට මහා සුවයක් දැනෙනවා. ඒ සුවය දැනෙනකොට ඔබ ඒ සුවයට ඇලෙනවා නිසා ඔබට මතක නැහැ අර විඳපු දුක. ඒක නිසා ඔබ කැමති තවදුරටත් යන්න. හා නෙයියෝ යන්න කැමතිද දැන්? හා යන්න. ඊළඟ එකේදී බඩේ අමාරුවක් හැදෙනවා. අනේ බෑ බෑ වගේ යන්න. බේතක් දුන්නාම මේක හරියනවා. දැන් යන්න කැමතිද? කැමති යන්න. ඔන්න ඔය ස්වභාවයෙන් තමයි පිටකදී මේ ලෝක සත්‍යය මේක සැරිසරන. හේතුව දුක් වින්දත නිවන් දකින්න කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. විඳින දුකෙන් නිවන් දකින්න බෑ පිටකදී. අවබෝධ කරන දුකෙන් විතරයි නිවන් දකින්න පුළුවන්. එහෙනම් දැන් අද මෙතන අපි විඳින දුක නෙමේ කතා කරන්නේ. මේ දුක අවබෝධ කරන්න හදන්න පුළුවන් තරම්. පරිඤ්ඤය යන්ති මේ භික්ඛවේ කියලා කිව්වේ ඒකයි. මේ දුක පිරිසිඳ දැනගන්න ඕනේ. මේ දුකක් තියෙන බව හොඳාකාරව වටහෙන්න ඕනේ තමයි. ඒක විඳලා නෙමේ ගන්න තියෙන්නේ. ප්‍රඥා චෛතසිකයෙන් දැනගන්න ඕනේ කියන කරුණ. එහෙනම් දැන් ඒක තමයි මේ වෙලාවේ අපි කරන්නේ. සියලුම දෙනා ප්‍රඥා චෛතසිකයෙන් මේ දුක කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඒකට ඔබ මාත් එක්ක කතා කරා. ඔබ දන්නවා පින්වතුනි දුකට හේතුව මොකක්ද කියලා? මොකද්ද දුකට හේතුව? තණ්හාව. ඒක හැම කෙනෙක්ම දන්නවා මේ දුකට හේතුව තණ්හාව කියලා. දුකට හේතුව තණ්හාව නම් තව ටිකක් ඈතට ගිහිල්ලා බලන්න මේ තණ්හාව ඇති වෙන්නේ ඇයි? අපි වස්තුවකට හෝ පුද්ගලයෙකුට තණ්හාව ඇති කරගන්නේ ඇයි? දැන් ඕකට අවිද්‍යාව කියන එක එකපාර ගේන්න එපා. ගෙනව තේරෙන්නේ නැහැ මොකක්ද අවිද්‍යාව කියන්නේ කියලා. ඊට වඩා තව සරලව බහැලා බලන්න. ඔබගේ ජීවිතය තුලින් තමයි මේක දැන් දකින්න හදන්නේ. දැන් ඔබගේ ජීවිතේ කොතනද ඔබ අවිද්‍යාව කියන වචනේ පාවිච්චි කරන්නේ? පාරේ යනකොට කවුරු හරි ඇඟේ හැප්පුණාම අනේ අවිද්‍යාවනේ කියලා කියනවද? නෑ නෑ. එහෙනම් අවිද්‍යාව කියන වචනේ පොඩ්ඩක් පැත්තකට දාන්න. අවිද්‍යාව කියන වචනේ පැත්තකට දාලා තේගදුනේ ජීවිතෙන් අර්ථයක් අරන් බලන්න මේ කියන දේවල් වලට. ඔබ වස්තුවකට හෝ පුද්ගලයෙකුට ආස වෙන්නේ ඇයි? වස්තුවේකට පුද්ගලයෙකුට එහෙම නැත්නම් තවත් දෙයකට ආස වෙන්නේ ඇයි? තණ්හා වෙන්නේ ඇයි? ඔන්න ඕක දකින්න ඕනේ. මෙන්න මේකට හේතුව තමයි තේගදුනේ අපි ඇවිල්ලා තියෙන මුලා දෘෂ්ටිය. අපි ගාව තියෙන මුලා දෘෂ්ටියක් මේ ලෝකේ පවතින දේවල් අපි වශයෙන් තියෙනවා කියලා. අපි වශයෙන් පවතිනවා කියන හැමදෙයක්ම තියෙන දෘෂ්ටියක් තියෙනවා. ඔන්න ඔය දෘෂ්ටිය නිසා අපි වස්තුන්ට බැඳෙනවා. වස්තුත් එක්ක ඇලෙනවා. ඔය දෘෂ්ටියෙන් ඉන්න කෙනා පින්වතුනි හැමතිස්සෙම එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා. ඔය දෘෂ්ටියට වැටුනොත් ඇලෙන්නේ මොනවටද? ඇලෙන්නේ මොනවටද? තමන් වශයෙන් තමන්ගේ කැමැත්තේ තියෙනවා කියන දෘෂ්ටියට වැටුනහම යමක් තමන්ගේ කැමැත්තට අනුව වුණොත් ඒ වස්තුවත් එක්ක ඇලෙනවා. තමන්ගේ කැමැත්තට නැත්තම් ඒකත් එක ගැටෙනවා. එහෙනම් අද මේ වෙනකම් පින්වතුනි ඔබ ජීවත් වුණා කියලා කියන්නේ ඔය ඇලීම ගැටීම නෙමෙයි. එහෙනම් ඔය ඇලීම ගැටීමට තියෙන මුලාව මොකක්ද? ඇලීමක් ගැටීමක් සිද්ධ වෙන්න නම් මුලාවක් තියෙන්නේ. ඔන්න ඔය මුලාව මොකක්ද කියලා හොයලා බලන්න. ඔබ ඇලෙනවද? මට උත්තර දෙන්න. ඔබ වස්තුන්ට හෝ පුද්ගලයන්ට ඇලෙනවද? ඔව්. ඔබ වස්තුන්ට හෝ පුද්ගලයන් සමග ගැටෙනවද? ඔව්. ඔය දෙකම වෙනමන ජීවිතේ. එන හොයලා බලන්න එපා ඇයි එහෙම වෙන්නේ කියලා. ඇයි මේ ඇලෙන්නේ? ඇයි මේ ගැටෙන්නේ? ඕකට උත්තරේ ඇලීමේ නෑනේ. ඕකට උත්තරේ ගැටීමෙත් නෑ. ඕකට උත්තරේ තියෙන්නේ මුලාවේ. මුලාවේ ඉන්න කෙනෙක් තමයි පිටින්දනේ හැමතිස්සෙම ඇලෙන්නේ ගැටෙන්නේ දෙක කරන්නේ. එහෙනම් ඇලීම ගැටීම මුලාව කියන තුනම දුරු කළොත් තමයි මක් වෙන්නේ. අරිහතුන් වහන්සේ බවට පත් වෙයි. එහෙනම් යම් තැනක ඔබට මුලාව දුරු කරගන්න පුළුවන් නම් ප්‍රඥාවෙන් ඇලීම ගැටීමෙන් නිදහස්. ඇලෙන්නේ ගැටෙන්නේ මුලාවේ ඉන්න නිසා. ගැටීම දුරු කරගත්ත පමණින් මුලාව දුරු වෙන්නේ නැහැ. අනාගාමී උත්තමේ ගැටීම දුරු කරලා දීනේ. කාම රාග පටික ඉවරයි. හැබැයි ඒ කෙනාට තාම රාග තියෙනවා. රාගය දුරු කළ නැහැ. දුරු කළා තියෙන්නේ රාගය නෙමෙයි. මොකක්ද දුරු කළා තියෙන්නේ? කාම රාගයයි දුරු කළා තියෙන්නේ. තාම රාගය තියෙන්නේ. හදේ රාගය කියන්නේ මොකද්ද? රාගය කියන්නේ මොකටද? ප්‍රශ්නයක් නැහැ දැනගත්ත. දන්නේ නැතුණාට කමක් නැහැ. එකින් එක දැනගමු. ඒකටනේ දැන් ආවේ. හැබැයි දැන් මේකත් අහලි වෙලා තවත් ධර්ම දේශනාවක් අහගන්න ඕනේ නොත් එහෙනම් මේ වචන ටික දැනගන්න අපරාධය ඔබේ කාලේ. ඒකත් තමයි මගේ කාලේ අපරාධය. ඒක නිසා එකපාර දැනගන්න මොකද්ද කියන්නේ මේ කියන. එහෙනම් මේ රාග කියන්නේ මොකටද? ඒක පින්වතුනි වචනෙන් ගන්නෙ නැතුව බලන්න ඒවා යෙදෙන තැන් අනුව තමයි. කාම රාග, රූප රාග, අරූප රාග කියලා තුනක් තියෙනවා. එනම රාග කියලා කියන්නේ පින්වතුනි සරිසරීමක් අග්‍ර කරගන්නවට. සරිසරීම අග්‍ර කරගන්නවට කියනවා රාග වෙනවා කියලා. රා අග්ග රාග. සරිසරීමක් අග්‍ර වෙනවා. කාමයේ ඔස්සේ සරිසරීම අග්‍ර වුණොත් අන්න ඒකට කියනවා කාම රාග. රූපයේ ඔස්සේ සරිසරීම අග්‍ර වුණොත් ඒකට කියනවා රූප රාග. අරූපය ඔස්සේ සැරිසැරීම අග්‍ර වුණොත් ඒකට කියනවා අරූප රාග කියලා. එහෙනම් රාග වෙනවා කියන්නේ මොකද්ද? සැරිසැරීම අග්‍ර වෙන්නේ. සැරිසරන්න ඕනේ කමක් නැහැ. ඔන්න රාග වුණා. එහෙනම් යම් කිසි උත්මේ කාම රාග නැසොයි කියලා. රූප රාග නැසෙන්නේ නැහැ. එහෙනම් තාම රාග තියෙනවා අනාගාමී කෙනාට. ඔය ලෝකේ තියෙන වචන අල්ලන්න යන්න එපා. ලෝක සම්මතයේ රාගයක් කියලා ඔබට දීලා තියෙන්නේ ලිංගිකත්වය. ලිංගික දේවල් තමයි රාගය කියලා දාලා තියෙන්නේ ලෝක සම්මතයේ. ඔය රාගය කියන වචනේ ඔබ ත්‍රිපිටකයේද වැඩිපුර දැකලා තියෙන්නේ ෆිල්ම් හෝල් වල බෝඩ් වල දැකලා තියෙන්නේ. ඔබ වැඩිපුර දැකමු දැන් මට කියන්න අවංකෝ. ත්‍රිපිටකයේ පෙරලා දීද දැක්කේ. එහෙම නැත්නම් යනකොට ෆිල්ම් හෝල් වල හරි කොහේ හරි ඔය බෝඩ් වල ගහලා තිනවා රාගේ උණුසුම් රාජ රාත්‍රිය ආදී වශයෙන් ගහලා තිනවනේ. ඒ හැම එකම තියෙනවා මොකද්ද? අඩනිරුවත් කාන්තා රූපයක්. ඕක දකින්න අපේ මිනිසුන්ට රාගය කියන එක මැවිලෙන්නේ කොහමද? සෙක්ස් කියලා හිතන්නේ රාගය කියන්නේ. ඒ කියන්නේ අර ස්පර්ශ කාමයේ කියලා හිතන්නේ මේ රාගය කියන්නේ. එහෙනම් රාගය කියන්නේ ඒකට නෙමෙයි. රාගය කියන්නේ පිංගතුනි සැරිසැරීමක් අග්‍ර කරගන්නවා. ඒකයි සත්‍යගතයන් වහන්සේ කිව්වේ පිංගතුනි සැරිසැරීම අග්‍ර කරගන්න එක. ෂය කළා දැම්මම ඒක තමයි නිවන කියලා. රාගක්ඛයෝ නිබ්බාන නිවන කියලා කිව්වේ ඔන්නෝකට. ද්වේෂක්ඛයෝ නිබ්බාන මෝහක්ඛයෝ නිබ්බාන. කොහොම හරි කමන්නේ. දැන් එහෙනම් රාග නසන්න නම් ද්වේෂ නසන්න නම් මේ මුලාවෙන් අයින් වෙන්න ඉතින්. එහෙනම් දැන් ඔබේ ජීවිතෙන් ගම්ම මේකට අදාළ සොරතුරු ටික. ඔබ මට කියන්න. ඔබ ඇලෙන්නේ ගැටෙන්නේ මොන හේතුවක් හින්දාද කියලා. දැන් තණ්හාව කියන්නේ බෑනේ. තණ්හාව කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඉතින් තණ්හාවට ගැටෙන්නේ නෑ. මොකද්ද මේ ඇලෙන්නේ ගැටෙන්නේ ඇයි? ඇලීම ගැටීම කියන දෙක නිර්මාණය වෙන්නේ ඇයි? ඔන්න ඕක හොඳට කල්පනා කරලා බලමු අපි හැමෝම. ඇලීම ගැටීම කියන දෙක මේ ලෝකෙට නිර්මාණය වෙන්නේ ඇයි? මුලාවක් තියෙන නිසා. මොකද්ද ඔය මුලා දෘෂ්ටිය ගත්ත? පින්වතුනි මුලා දෘෂ්ටිය තමයි මගේ කැමැත්ත තියෙනවා කියන. මගේ කැමැත්තට තියෙනවා. එහෙනම් මගේ කැමැත්තට මේ ලෝකෙ තියෙනවා කියලා ගත්තොත් කැමැත්තට තියෙන කල ඇලෙනවා. කැමැත්තට නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ගැටෙනවා. හොඳට හිතලා බලන්න ඔබගේ ජීවිතෙන් අරගෙන. ඔබගේ ළමයා ඔබ කැමති විදියට ඉන්න කල ළමයට පණ දෙන්න බලන් ඉන්නේ අම්මා. හැබැයි කැමැත්තට නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ළමයා නිසා මරන්නේ නැහැ ළමයා. නමුත් ළමයාට කැමතිද කියලා හෙව්වොත් අම්මා දෙන උත්තරේ මොකද්ද? කැමති නැහැ. ළමයා ගහන්නේ මරන්නේ නැහැ ළමයානේ. නමුත් කැමති නැහැ. එහෙනම් ළමයාත් එක්ක අම්මා ගැටෙනවා. එහෙනම් මේකට හේතුව දැන් ඔබ දැක ගන්න ඕනේ. මගේ වසඟේ පවතිනවා කියලා ගත්ත මුලා දෘෂ්ටියක් නිසා තමයි පිංගතුනි සත්‍ය එක එක දේවල් වලට ඇලෙන්නේ. මෙන්න මේක හොඳට ගන්න. කෙනෙකුට හිතෙනවා වාහනයක් ගන්න ඕනේ කියලා. වාහනයක් ගන්න ඕනේ කියලා හිතිච්ච ගමන් ඒ කෙනාගේ කැමැත්ත සිද්ධ වෙයි කියලා හිතාගෙන නේද මේ වාහනේ ගන්න මෙයා ඇලිලා ඉන්නේ. දෙවි කෙනෙක් ඇවිල්ලා පෙන්නනවා උඹ වාහනේ ගත්ත ගමන් උඹට මෙන්න මේ ටික වෙනවා කියලා. පවුල පිටින් යනකොට හැපිලා පවුලම චොප්ප වෙනවා කියලා. දැන් ගණීද වාහනේ? දැන් වාහනේ ගණීද? ඔබ ගන්නවද වාහනේ? නෑ. වාහනේ ගත්තට පස්සේ දවසේ හැපිලා වාහනේ ගුඩුපට්ටම් වෙලා යනවා ලක්ෂ 50ක් විතර වතුරේ. ගණීද වාහනේ? නෑ. ඉතින් ඔබ ඔබ දැනගෙනද ගත්තේ? එහෙනම් ගත්තේ ඇයි? දැන් වෙන්න බැරිද ඔය කීපක ඔබේ වාහනේට? පුළුවන්. එන එක වෙන්න පුළුවන් නම් ඇයි ගත්තේ? එන ගන්න වෙලාවෙදි මිච්ච දෘෂ්ටි කියන්නේ බලන්න. වාහනේ ගන්න වෙලාවෙදි මිච්ච දෘෂ්ටිය මොකද්ද? ඈ? ආ මේ මං මේ දැන් හිතන් ඉන්න විදියට මේක වෙයි. ඒක නිසා තමයි වාහනේට ඇලුනේ. වාහනේ ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා දැනගෙන නෙමෙයි වාහනේට ඇලුනේ. මං කැමති විදියට වෙයි. ඔබ කසාද බැන්දා. කසාද බඳින කෙනාව හොයාගනින්දි එයාව දකිද්දි යෝජනා කරද්දි මොකද්ද හිතුවේ? ඔය දැන් වෙලා තියෙන විල්නැහිය වෙයි කියලා හිතුවද? හිතුවේ මොකද්ද? මේ ඒ වෙලාවේ මේ මගේ කැමැත්තට මේක දැන් වෙයි. මොකද ඒ වෙලාවේ හිතන් ඉන්නේ මොකද්ද? බොහොම සොඳුරු එකක්. එන ඒ සොඳුරු විදිහට මේක වෙයි කියලා හිතාගෙන තමයි බෙරේ හොඳට අරගෙන ඉන්නේ බැඳගත්තේ. ඒ ඉනේ වැඩගෙන සතියකින් ඇහුවොත් එහෙම ඇයි ඔබ මෙරේ ගහන්නේ? ඇයි දැන් මේ බෙරේ ගහන්න කියන ගොත් එමෙ දෙන උත්තරේ මොකක්ද? ඈ ආ බැඳගත්තේ හින්ද ගහන. බැඳගත්තේ හින්දයි ගහන්න කියලා කියනවා. ඒක පින්වදිනේ මිනිස්සයාගේ වරදක් නෙමෙයි ඔය. ඔය දුරාචාරවල යෙදෙන්නේ මිනිස්සයාගේ වරදට නෙමෙයි පින්වදිනේ රාග දේශ මොහයන්ගේ දින වරද ඔය. මොහේ මුලා වෙන සත්‍යයට තමන්ව කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා. තමන්ව පාලනය කරගන්න බෑ එයාට. ඒක නිසා තමයි සුරාදුවේ හැදෙන්නේ. දුරාචාරයේ යෙදෙන්නේ. තමන්ට පාලනය කරගන්න බෑ. මොකද හේතුව අධික මොහේකින් පෙළෙන නිසා. එහෙනම් මේ මොහේ තියෙන මූලික ලක්ෂණය හොඳට තේරුම් ගන්න. අපි වසඟේ පවතනවා කියන ගත්තර මුලා දෘෂ්ටි. ඕක තමයි හෙනේ බින්දලා තියෙන්නේ. කෙනෙකුට දරුවෙක් හදන්න ඕනේ වෙන්නේ. ඔය දරුවව හදන්න දෙන්න තීරණය කරලා දෙවියෝ ගාවට ගිහිල්ලා අහනවා අපිට දරුවෙක් හදන්න ඕනේ. දෙවියෝ කියනවා හරි දෙන්න. මේ බලපං උඹලට දෙන්න ඉන්න දරුවා. මූණේ පැත්තක් බැහැපු පැත්තක් කළු පාට වෙච්ච මලයක්සෙක් වගේ දරුවෙක්ව පෙන්නන. ඔබ කැමතිද? ඔබ කැමතිද? නෑ. එන ඒ බව දැනගෙනද ළමයා ඇහතුයි? ඔන්න බලන්න. හම් වෙන්නේ ඉන්නේ මොකද්ද කියලා දැනගෙනද ළමයා ඇහතුයි? නෑ නේද? ඒ ඇහතුයි. එන ඒ වෙලාවේ තිබිච්ච දෘෂ්ටි මොකක්ද? එන ඒ වෙලාවේ තිබිච්ච දෘෂ්ටි මොකක්ද? මේ හිතන් ඉන්න විදිහට මේක කෙරේ කියලා. ඒක නිසා තමයි පිටුදුනේ දරුවෙක් ඕනෑ කියන තැනට ඇලෙන්නේ. ඔය දෘෂ්ටි නැත්තම් දරුවෙක් ඕනෑ කියන තැනට මෙලෝ මිනිසෙක් ඇලෙන්නේ නැහැ. වාහනයක් ඕනෑ කියන තැනට මෙලෝ මිනිසෙක් ඇලෙන්නේ නැහැ. කෙනෙක් හරි ආසාවකින් ගියක් හද. දෙයියෝ පෙන්වුවොත් එහෙම ගිය හදලා දවසකින් පස්සේ වෙනදේ ඒ කතාවෙන්ල පවුලෝ මැරෙනවා කිය හදයි. නෑ. හැබැයි හදන්නේ කොහොමද? තමන්ගේ හිතේ තියෙන එක ඒක. රස්සාවක් හොයන. තමන්ගේ හිතේ තියෙන එක මේ කියලා නෙමෙයිද හොයන්නේ? කාට හරි ඕන වෙන රටකට යන්න. ඒ රටේ යාම කියන එකට ඇලෙන්නේ ඇයි? තමන් හිතන් ඉන්න විදියට හැමදේම වෙයි කියලා හිතන දෘෂ්ටියක් තියෙන නිසා. එහෙනම් පිටුදුනේ ඔන්න ඔය දෘෂ්ටිය නිසා තමයි අපි ද්‍රව්‍යත් එක්ක ඇලෙන්නේ හෝ ගැටෙන්නේ. ඔහොම දෘෂ්ටියකටපත් වෙච්ච ගමන් ඒකට අදාළව කරුණු සිද්ධ වුණොත් ඇලෙනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ගැටෙනවා. ළමයා දෙක ගත්තොත් අම්මා ඇලෙනවද ගැටෙනවද? ළමයා පන්තියේ දෙවනි තැන ගන්නවා. අම්මා ඇලෙනවද ගැටෙනවද? ඒත් ගැටෙනවා. ලොකුවට ගැටෙන්නේ නැහැ පොඩ්ඩක් ගැටෙනවා. ඇයි? අම්මට උනේ මොකක් ගන්නද? එක ගන්න. අම්මට එහෙම අවශ්‍යතාවයක් නැත්තම් ආ ළමයා එක ගත්තත් එකයි 10 ගත්තත් එකයි මට අවශ්‍යතාවයක් නැත්තම් ළමයා පහ ගන්න. ගැටෙයිද? ඇලෙයිද? එහෙනම් දැන් පේනවද මේ ඇලෙන්න ගැටෙන්න හේතුව මොකද්ද කියලා? එහෙනම් තමන් වසඟේ පවතිනවා කියලා ලොකු බලාපොරොත්තුවක් තියාගත්තාම පිටුදුනේ මේ බලාපොරොත්තුව වෙනවද නැද්ද කියන එක මත තමයි ඔබේ ජීවිතයේ සතරා දකද තියෙන්නේ. ඒක මේ විදිහට කෙරුණොත් මගේ රත්තරම් පුතා. මේ විදිහට නොකෙරුණොත් එහෙම වෙන පුතේ. හොඳ උදාහරණයක් තමයි මේ ලංකාවේ ක්‍රිකට් ටීම් එක. උන් මැච් දිනන කම්ම අපේ රත්තරන් කොල්ලු මැච් දිනන කම්ම පැරදුනොත් එක දවසක් අම්මලා තාත්තලාත් පළු යන්න බයින්. ඇයි ඒ? ඔන්න බලන්න ඇලෙන ගැටේ නැහැ. ඇයි ඔය ඇලුනේ ගැටුනේ? තමන් වසඟේ පවත්වා ගන්න දරපු දෘෂ්ටියක් තියෙනවා. එහෙනම් පින්වතුනි මේ ඇලීම් ගැටීම් දෙකට හේතු වෙලා තියෙන්නේ ඔන්න ඔය කියන මුලා දෘෂ්ටිය. එහෙනම් දැන් මේ ඇලීමෙන් ගැටීමෙන් නිදහස් වෙන්න නම් ඔය මුලා දෘෂ්ටි හේවත් ඔය අවිද්‍යාවෙන් අයින් වෙනව නැද්ද? එහෙනම් මේ දෙන අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දන්නේ නැතිකම. මුලාව කිව්වේ ඒකනේ. යමකට මුලා වෙනවා කියන්නේ මොකද්ද? ඇත්ත දන්නේ. එහෙනම් දැන් ඇත්ත දැනගන්න. ඔය කියපු එක මුලාවක් නම් තමන් වසඟේ පවතිනවා කියන ගත්ත දෘෂ්ටිය මුලාවක් නම් මොකද්ද ඇත්ත? ඒක හොයන්න බලමිලා. ඔන්න ඇත්ත ලෝකෙට කියන්න තමයි පිංගුදෙනි තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඒක තමයි ඔය ඇත්ත තමයි පිංගුදෙනි තථාගතයන් වහන්සේගේ වාදේ. මගේ සාස්ත්‍රුන් වහන්සේගේ වාදය මොකක්ද? ඇත්ත හේතුඵල වාදය. දෙවියන් වහන්සේ මැව්වද? එහෙම එකක් නැහැ. දන්නේ නැහැ. ආදෙන් කඩා වැන්නද? එහෙම එකක් නැහැ. ඇත්ත මොකක්ද? ඒක තමයි විද්‍යාව කියලා කියන්නේ. ඇත්තට. එහෙනම් ඇත්ත මොකක්ද කියලා බලන්න තියෙන්නේ ඇත්ත කියලා කියන්නේ ඔය කියපු හේතුඵල ධර්මයේ. එහෙනම් දැන් මනාවකට තේරුම් ගන්න මේ ලෝකේ වස්තු හැදෙන්නේ කොහොමද කියලා. ඕක හැදෙන්නේ කොහොමද කියන හරියාකාරව තේරුම් ගත්තම අන්නර මුලාවෙන් නිදහස්. මුලාවෙන් නිදහස් වෙන කෙනා ඇලෙන්නේත් නැහැ, ගැටෙන්නේත් නැහැ. මුලාවෙන් නිදහස් කරගන්න. මුලාවෙන් නිදහස් වෙන නම් මේ දේවල් හැදෙන්නේ කොහොමද කියලා දැනගන්න. නැත්නම් ඒත් වැටෙනවා අපි අර දෘෂ්ටියේ දාපවස හැදයක්. අපේ කැමැත්තේ මේවා තියෙනවා කියලා. අපි බලමු කොහොමද මේ දේවල් හැදෙන්නේ කියලා. සාත්‍රුන් වහන්සේ දේශනා කර තියෙනවා හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතුම් පටිච්ච සම්භූතං. ඔය වචනේ හරියි වැදගත්. ඒකද මුළු නිවනම ඔතන තියෙන්නේ. මුළු පටිච්ච සමුප්පාදේම ඔතන තියෙන්නේ. හේතුම් පටිච්ච සම්භූතං. හේතුම් ගැළපිලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා. ඕනෑම ද්‍රව්‍ය වස්තුවක් සත්ව පුද්ගලයේ හේතුන් ගැළපිලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා. හේතු භංගා නිරුජ්ජති. හේතු භංග වුණොත් මොකද වෙන්නේ? නිරුදා වෙන්නේ. එහෙනම් දකින්න ඕනේ ඔය උදා වීමයි නිරුදා වීමයි. ඇතිවීම නැතිවීම දැකලා නිවන් දකින්න බෑ. උදා වීමයි නිරුදා වීමයි දකින්න. එහෙනම් යමක් උදා වෙන්නේ කොහොමද? මොනවා තියෙනකල්? හේතු තියෙනකල් උදා වෙවි තියෙනවා. හේතු නැති වෙච්ච ගමන් නිරුදා වෙන්නේ. ආයි උදා වෙන්නේ නැහැ. එහෙනම් හේතු සමූහයක් ගැළපීලා බැඳීමෙන් ඵලයක් විද්‍යාමාන වෙනවා. ඵලයක් හැදෙනවද? ඵලයක් හැදෙනවද? නැහැ. ඵලයක් විද්‍යාමාන වෙනවා. විද්‍යාමාන වෙනවා. හැදෙනවයි විද්‍යාමාන වෙනවයි කියන්නේ දෙකක්. මේ තියෙන මේසේ ලෑල්ලකුයි කකුල් හතරකුයි ඇන ටිහිකුයි පටිච්ච වෙලා හැදිලා තියෙනවා. පටිච්ච වුණා කියන්නේ මෙතන මොකද්ද? ගැළපීලා සකස් වුණා. ගැළපීන්නම සකස් වෙන්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ. පොඩියෙකුට කියනවා මේසයක් අදාන් කියලා. එක කකුල උඩට ගහනවා, අනික කකුල යන්න ගහනවා, දරිද්ද දෙක පැත්තට ගහනවා මේසෙද. එහෙම හරියන්නේ නැහැ. ගැළපීලා බැඳෙන්නේ. ගැළපීමෙන් සකස් වෙන්නේ. එහෙනම් මේ මේසය කියන එක සකස් කරලා තියෙන්නේ කොහොමද? කකුල් හතරයි ලෑල්ලයි ඇනවලින් සම්බන්ධ වෙලා. ඒ සියල්ල ඒ හේතු ඔක්කොම පටිච්ච වෙලා විද්‍යාමාන වෙනවා මේසෙ. මේක ඇති වුණා කියලා කිව්වොත්, මේක ඇති වුණා කියලා කිව්වොත් මට අල්ලන්න පුළුවන් වෙන්න ඕනේ නේද? ඇත්තටම මේ ලෝකේ තියෙන දෙයක් නම් මට අල්ලන්න පුළුවන් වෙන්නේ නැහැ. මං අල්ලන්න දෙන්නේ ඕන් ඇල්ලුවා. දැන් මම මේ ඇල්ලුවේ මේසෙද? ලෑල්ල නේ ඇල්ලුවේ. මම යටින් අත දාලා ඇල්ලුවා කකුල. දැන් මේ ඇල්ලුවේ මේසෙද? ඒත් ලෑල්ල කකුලක් ඇල්ලුවේ. එහෙනම් දැන් මට කියන්නකො මේ මේසෙ අල්ල ගන්න දැඩි ආසාවක මං ඉන්නේ. මට මේ මේසෙ අල්ලන්න විදිහ කියන්න. ඉතින් මේසයක් ඇති වුණා නම් මට අල්ල ගන්න පුළුවන්කම තියෙන්නේ බෑ මේසෙ. ඇති වුණා නම්. එහෙනම් ඇති වුණා නෙමෙයි. මේසය විද්‍යාමාන වෙනවා මොකක් හින්දාද? හේතු සපයනකල්. මේ හේතු ටික ගැළපීලා බැඳෙනකල් විද්‍යාමාන වෙවි තියෙනවා මේක. හේතු ටික නැති වෙච්ච ගමන් මේක නිරුදා වෙනවා. එහෙනම් ඔය උදා වීමයි නිරුදා වීමයි දෙක හොඳට දකින්නේ. උදා වීමයි වැය වීමයි. එහෙනම් උදා වෙන්න නම් බින්දුතුනි මොකක්ද තියෙන්න ඕන? හේතු ටික ගැළපි ගැළපි ගැළපි ගැළපි තියෙන තාක්කල් මේ මේසය උදා වෙවි තියෙනවා. හේතු නිරුද්ධ වෙච්ච ගමන්, හේතු භංග වෙච්ච ගමන් මොකද වෙන්නේ? නිරුදා වුණා. මේකේ අද ටික එහෙම දිරලා ගියාට පස්සේ මොකද වෙන්නේ? තවදුරටත් හේතු තියාගෙන ඉන්න බෑ මේ මේසේ හදන්න. ඒ මේසේ උදා කරන්න බෑ. ඒක නිසා මොකද වෙන්නේ? ඒක නිරුදා වෙනවා. ලයිටර් එකක් ගත්තොත් ලයිටර් එකක් ගත්තොත් ඔය ලයිටර් එකෙන් ගින්දර ටිකක් එන්න හේතු තුනක් සම්බන්ධ වෙන්න ඕනේ. ඔය හේතු තුන සපයනකල් ඵලය උදා වෙනවා. ඵලය කිව්වේ මොකද්ද? ගින්දර. ගින්දර කියන ඵලය උදා වෙනවා. ඔය හේතු තුන සපයනකල්. ඒක හේතුවක් හරි නැවතුනොත් මොකද වෙන්නේ? ඵලය උදා වෙන්නේ නැහැ තවදුරට. එහෙනම් හේතු ටික සපයනකල් විතරයි පිංගතුනි ඵලය කියන එක උදා වෙවි තියෙන්නේ. හේතු නැවතුච්ච ගමන් ඵලය කියන එක නිරුදා වෙන්නේ. ඔබ ලයිටර් එකක් ගැහුවාම බටන් එකක් තියෙනවා. ඒ බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්න ගින්න එන්න. ප්‍රෙස් කරගෙන ඉන්නකම් මොකද වෙන්නේ? උදා වෙවි උදා වෙවි උදා වෙවි තියෙනවා. වරකට අඳු මාත්‍රේ ගානේ උදා වෙනවා මේක. ඉතින් දැල්ලක් අපිට පේන්න දිනනවා. මොකද දැල්ල උදා වෙවි උදා වෙවි තියෙන නිසා. අර බටන් එක ගත ගත්තොත් මොකද වෙන්නේ? දැන් අර සපේපු හේතුව මක් වෙලා ගියාද? නැති වුණා. එතකොට මොකද වෙන්නේ? නිරෝධා වේ. එහෙනම් හේතු තියෙනකම් විතරයි නේද ඵල තියෙන්නේ? හේතු උදා වෙනකම්, හේතු සපේනකම් ඵලය උදා වෙනවා. හේතු සපේන එක නතර වෙච්ච ගමන් ඵලය නිරෝධා වේ. මෙන්න මේක තමයි පින්වදින ලෝක න්‍යාය ධර්මයි. දැන් කියන්න පුළුවන් දෙයයන් වහන්සේ ලෝකෙ මෙහෙවි කියලා. එහෙම කියන ආගම් තියෙන්න පුළුවන්. ඒව වැරදි කියනව නෙමෙයි. ඒව ඒගොල්ලන්ට හරි. ඒවට ගරහන්නේ මෙයන් නෙපා කවුරු. ඒව ඒගොල්ලන්ට හරි. නමුත් ඔබ දැන් යථාර්ථයේ දකින්න. එහෙනම් ගින්න කියන්නේ මොකද්ද? ගින්න සමානයි පිච්චෙන ද්‍රව්‍යයක් තියෙන්න ඕනේ. ඔක්සිජන් තියෙන්න ඕනේ. උෂ්ණත්වයක් තියෙන්න ඕනේ. එහෙනම් පිච්චෙන ද්‍රව්‍ය ධන එකතු කිරීම, උෂ්ණත්වය එකතු කිරීම, ඔක්සිජන් සමානයි මොකද්ද? ගින්න. ඔය හැම කෙනෙක්ම මේ න්‍යාය ධර්ම පිළිගන්නවා. මේ ලෝකේ ඉන්න ඕනෙම සයන්ටිස්ට් කෙනෙක්ගෙන් අහන්න ඕක පිළිගන්නවද නැද්ද කියලා. කියයිද නැහැ කියලා. පිළිගන්නවා. එහෙනම් දැන් මට කියන්න ඕකේ කොතනද ඔබේ කැමැත්ත තිබ්බේ කියලා. දැන් මේ යථාර්ථය දකින්න. ඕකේ කොහේද ඔබේ කැමැත්ත තිබ්බේ? දාහ්‍ය ද්‍රව්‍ය, දහන පෝෂකයේ උෂ්ණත්වය. ඔය තුන සමානයි කියන්නේ. එහෙනම් ඔතන කොහේද ඔබේ කැමැත්ත තියෙන්නේ? ඔබගේ කැමැත්තක් තියෙනවද ඔතන කොහේ හරි තැනක? නැන්නේ. හේතු ටිකක් එකතු වීමෙන් බල හැදෙන එකක් නෙවෙන්නේ. කොහේද ඔබේ කැමැත්තක් තියෙන්නේ? හොඳටම වැටහෙනවද ඔබට මේ කියන කාරණා? එහෙනම් හේතු ටික එකතු වෙනකන් නම් ඵලය තියෙන්නේ. හේතු ටික නැති වෙන්නත් ඔබේ කැමැත්ත බලපානවා. ඒත් නැහැ. එහෙනම් හේතු තියෙන්න ඔබේ කැමැත්තක් නැහැ. හේතු නැති වෙන්න ඔබේ කැමැත්තක් නැහැ. එහෙනම් දැන් මේක ඔබේ කැමැත්ත තියනවා කියලා හිතාගත්තොත් එතනින් එහාට ඇලෙන්න ගැටෙන්න වෙන්නේ නැද්ද? මේ මුලාවක ඉඳගෙන නේද එහෙම හිතන්නේ? දැන් හොඳටම දන්නවනේ මම මෙතන ගිනි කූරක් ගැහුවොත් එහෙම මෙතනද ගින්දර කොහෙන් හරි එනවද? හොඳට විශ්ලේෂණය කරගෙන බලන්න. කොහෙන් හරි උඩින් ආවද? මේ ගිනි ඔක්කොම තැම්පත් වෙච්ච ගිනි කන්දක් තියෙනවද කොහෙද? උදේට හැම කෙනෙක්ම නැත්නම් අවුරුද්දට ලිපගිනි මොලවද්දි මුළු ලංකාවම එක නැකතකට ලිපගිනි මොලවනවනේ. එතකොට එහෙනම් පේන්නේ ඉන්නෝනේ කොහොමද? කොහෙන් හරි ගිනි කන්දකින් චුට්ටි චුට්ටි ගිනි හුකුරු ඔක්කොම ඇවිල්ලා ගෙවල් වලට වටිනවා. එහෙම දැකලා තියෙනවද කවුද? නෑ. එහෙනම් ගිනි කොහෙන්වත් එන්නේ නෑනේ. ඒ වගේම ඔබ ගෑස් ස්ටෝර් එක ඕෆ් කළාම, ලයිටර් එක ඕෆ් කළාම, පානද පිම්බහම ඔය ගින්න කොහෙද යන්නේ? හරි බයයිනේ පහනක් තියාගෙන ඉන්න ගෙදර. ඇයි පිම්බහම ඔය දැල්ල බයෙන් ගිහිල්ලා එළියට යන්න එපැයි ඔය කියන විදියට? ඔය යන අතර එහෙම කොහේ හරි ගිහිල්ලා ගෑස් ටැංකියක හරි වැදුනොත් මොකද වෙන්නේ? මුළු ගේම ගිනි ගන්නවා. නෑ යනවද පිම්බදනි කොහෙවත් ගින්නේ නෑ. එහෙනම් ගින්න එන්නෙත් නැත්තම් යන්නෙත් නැත්තම් ගින්න හටගන්න විදිය හොඳට දකින්න. එහෙනම් ගින්න තියෙනවා කියලා කියන්නත් බෑ, ගින්න නෑ කියලා කියන්නත් බෑ. ඒක ඇකිවේ ඇත නැත කියන ප්‍රත්‍ය දෙකෙන් මේ ලෝකේ පණවන්න බෑ. ඇත නැත කියන ප්‍රත්‍යයට වැටිච්ච ගමන් පිංගුතුනි ලෝකයා මුලාවටපත් වෙනවා. එහෙනම් මෙතන ඇත නැත නෙමෙයි තියෙන්නේ උදා වීමක් වැය වීමක් විතරයි තියෙන්නේ. ඒකයි කිව්වේ උදයව්වේ දකින්න කියලා. මේ ලෝකයේ පිළිබඳ උදයව්වේ දැකගත්ත කෙනා නිවන් දකින්නවා කියන. උදය සහ වැය දකින්න. උදා වීමත් වැය වීමත්. එහෙනම් උදා වෙන්නේ කොහොමද? හේතුන් සැපේනකන් උදා වෙවි තියෙන. දැන් මේ බල්බ් එක මේ ආලෝකයේ ඇති කළද මේ තියෙන්නේ? නැත්නම් ආලෝකයේ උදා වෙනවද? ආලෝකයේ උදා වෙනවා. හේතු සපයනකල් ආලෝකයේ උදා වෙනවා. හේතු සපයක් නැති වුණාම මොකද වෙන්නේ? ආලෝකේ නැහැ. දැන් මම මේ ලයිට් එක වෙනින් ඕෆ් කළොත් එහෙම මේ එළිය කොහෙන්ද යන්නේ? තප්පරයෙන් මේක අඳුර වෙනවානේ ඔක්කොම. කොහෙද එළිය ගියේ කියලා? ඉතින් ඇටි වෙච්ච දෙයක් නම් යන්නේ බෑ කොහෙ යන්නේ. එහෙනම් මේ එළිය මේම ගාන්න අර දේවතා එළියක් යන වගේ කොහෙටද ගිහිල්ලා යන්නේ බෑ. එහෙම නෑ. මේක ඕෆ් කරව ගමන් එළිය ඉවරයි. එහෙනම් ඔබට තේරෙන්නේ නැද්ද මේ මොහොතක් මොහොතක් ගානේ මේක උදා වෙනවා කියලා. උදා වෙවි දෙන්නේ හැමතිස්සෙම. ඇති වෙලා තියනවා නෙමෙයි. උදා වෙවි දෙන්නේ. ඒකයි එක තප්පරෙන් මේක නට කරපු ගමන් මොකද වෙන්නේ? උදා වෙන එක නතර වෙනවා. අඳුරයි සම්පූර්ණේ. ඕක තේරුම් ගන්න බැරිද දෙක වශයෙන් ළමයට? ඒක කියන්නේ මේ සෝතාපන්න වෙන 65 ඉන්න ඕනේ නැහැ. දෙක වශයෙන් ළමයට පුළුවන්. විශාකාව සෝවන්නුනේ අමුද බුද්ධියක් තියාගෙන කියලා කියන්න ඕනේ නැහැ කවුරු. ඕනේ කෙනෙකුට මේක දහම් න්‍යායය තේරුම් ගන්න පුළුවන්. මේක හොඳට යෝනිසෝ මනසිකාර කරයි. අර මුදුන අවිද්‍යා තෘෂ්ණා මුදුන කඩල යන්නේ. තමන්ගේ ජීවිතේට දදා බලන්න මේක හැම තිස්සෙම. මේ කියන හැම කරුණක්ම. මේ ලයිට් එළිය එහෙම ඇති වෙලා නෙමෙයි තියෙන්නේ. උදා වෙවි තියෙන්නේ. උදා වෙලත් නෙමෙයි තියෙන්නේ. උදා වෙවි තියෙන්නේ. ඇයි? හේතු සපේ නෙහෙන. දැන් මේ ලයිට් දැන් මේ පත් වෙන්නේ මං කැමති හින්ද? ඔබ කැමති හින්ද? ඒත් නෑ. මං කැමති හින්දත් නෙමෙයි ඔබ කැමති හින්දත් නෙමෙයි මේක පත් වෙන්නේ. මේක පත් වෙන්නේ මේකට හේතු දෙන හින්ද. එහෙනම් මේකට හේතු තියෙනකම් මේක උදා වෙමින් තියෙනවා. දැන් ඉතින් මම නිදිමතයි මම නිදා ගන්න ඕනේ. මේ ලයිට් එක නිවෙනවා නම් නිවේවි. නෑ. හේතු තියෙන කල්පින්ගතනි ඔබ කැමති වුණත් නැතත් ඵලය උදා වෙනවා. පිළිකාව මොනවාරි හේතුවක් නිසා නේද පිළිකාව සයිල වැඩෙන්නේ? නැහැ. පිළිකාව තියෙන කෙනා කැමතිද පිළිකාවට? නැහැ. එහෙනම් කැමති නැහැ කිව්වම අයින් වෙන්නේ මොකටද? ડોක්ටර් හොයාගෙන යන්නේ. ડોස්තර මහත්තයෙක් හොයාගෙන ගිහින් මොකද්ද කියන්නේ? අනේ මේක බලන්නකෝ. ඔන්න බලනකෝ. ડોක්ටර් සර් මොකද කරන්නේ? පිළිකාව හැදෙන්න තියෙන හේතු බලලා හේතු නැති කරලා දාන. කැමැත්තට වෙනව නම් බින්දුනේ මේ ලෝකෙ පිළිකාව හැදෙන්න කාටද? කවුද මෙතන කැමති පිළිකාවක් හැදගන්න? කවුරුත් නැහැ. එහෙනම් පිළිකා කියලා જાතියක් මේ ලෝකෙ තියෙන විදියක් නැහැනේ. කැමැත්තට නම් මේක වෙන්නේ. එහෙනම් බින්දුනේ අර මුලා දෘෂ්ටියක් අර තිබුණේ. ඇත්ත දැනගන්න හේතුම් පටිච්ච සම්භූත. සම්භූත වෙනවා මිසක් ඇති වෙනව නෙමෙයි. ඒ කිව්වේ මොකද්ද? එකතු වීමෙන් හේතු හේතු රසක් එකතු වීමෙන් විද්‍යාමාන වෙවි තියෙනවා. හේතු රසක් එකතු වීමෙන් විද්‍යාමාන වෙවි තියෙනවා. ඔන්න ඕක හොඳට දකින්න. ඒකයි මම කිව්වේ. මෙතන ඉන්න කාටද පුළුවන් කෙල්ලෙක්ව අල්ලන්න 10,000ක් දෙනව එල්ල. ලොකු ගාන. කොල්ලෙක්ව අල්ලන්න පුළුවන්. කෙල්ලෙක්ව හරි කොල්ලෙක්ව හරි දරුවෙක්ව හරි කාව හරි අම්මව තාත්තව හරි අල්ලන්න පුළුවන්. කෙල්ලෙක්ව කොල්ලෙක්ව අල්ලන්න නම් කෙල්ලෙක්ව කොල්ලෙක්ව අල්ලන්න නම් මොකද කරන්න ඕන? ඒකව තලලා තලලා තලලා තලලා තලලා උලිය කලවනේ අල්ලන්න. ඇයි? දැන් අල්ලන. දැන් මේ කෙල්ලෙක් දැල්ලේ නෑ හංකට කැල්ල නැහු වෙලා තියෙන. කෙල්ල කියන්නේ මොකක්ද? මොකද්ද ඒ කෙල්ල කියන්නේ? දැන් කොච්චර දැන් ඔළුවෙන් අල්ලද? දැන් කෙල්ල දැල්ලුවේ නෑ කෙස්නේ අල්ලලා තියෙන. කකුලෙන් අල්ලන. දැන් කෙල්ල දැල්ලුවේ ඒත් නෑ කකුලක් නැහු වෙලා තියෙන. එහෙනම් කෙල්ල අල්ලන්නේ කෙල්ලෙක්ව අල්ලන්න බැරි නම් කෙල්ලෙක් ඉන්නවද? නෑ ඒකයි කිව්වේ. ඔය සම්බූතේ තේරුම් ගන්න ඕනේ. වචන වචන විතරක් අරන් හරියන්නේ නෑ. විද්‍යාමාන වෙන්න. අල්ලන්න කරන්න බෑ. විද්‍යාමාන වෙන්න. හේතුම් පටිච්ච සම්බූතං. හේතුම් ගැළපීලා බැඳීමෙන් එකතු වීමෙන්මක් වෙනවද? විද්‍යාමාන වෙන්න. අන්න විද්‍යාමාන වෙලා තියෙනවා. අල්ලන්න කියලා අහුවෙන්නේ නෑ. අහුවෙන්නේ එක හේතුවක් මොකක්ද? ඒ හොඳට දැක ගන්න පිටින් හේතුඵල ධර්ම. ඒක තමයි සත්‍යවාදය. වෙන දෙයක් මේ ලෝකේ නැහැ. මේ ගේ අද මෙහෙම තියෙන්නේ මං කැමති හින්දා. මං ජීවත් වෙන්න කැමති. ඒක නිසාද මේ වහලෙ මගේ ඔළුවට කඩා වැටෙන්නේ නැත්තේද? නැහැ. මේ වහලෙ මෙලෙස පවතින හේතු සැපේන නිසා මොහොතක් මොහොතක් නැර හේතු සපයමින් මේ මහලය උදා කර කර තියෙන මොකක් හරි වෙලා මේකේ හේතු භංග වුණොත් මොකද වෙන්නේ? අන්න දැන් උදා වෙදී දිමිච්චක නිරුදා වෙන්න ගත්තා. මේක කඩා වැන්න ඔළුවට. මං කැමති වුණත් නැතත් හේතු තියෙනකම් මේ වහලේ තියෙනව නේද? මං කැමති වුණත් නැතත් හේතු නැති වෙච්ච එක මං වහලේ කඩා වැන්නව නේද? එහෙනම් කොහෙද පින්වතුනි මගේ කැමැත්ත තියෙන්නේ මේ ලෝකේ? එහෙනම් දැන් මම අහන්න ප්‍රශ්නේ හොඳ උත්තරයක් දෙන්න මට. ඔබගේ දරුවා ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දාද? උත්තර ඕනේ මට හොඳට. සියලු දෙනාගෙන් උත්තරෙත් පැහැ. මොකද මේ බණ කියන්නේ මම ඔබට. මේ ඉන්න ඔක්කොටම බණ කියන්නේ නෙමෙයි මං ආවේ. මං බණ කියන්න ආවේ ඔබට. ඔබ මේකට උත්තරයක් දෙන්න. ඔබගේ දරුවා හෝ අම්මා ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දාද? නෑ. මොකද හේතු? ඇයි ජීවතුන් අතර ඉන්නේ? හේතුන්ගෙන් ඒ හේතු ටික සපයන නිසා අම්මා විද්‍යාමාන වෙවි තියෙනවා. හේතුවක් නැති වෙච්ච ගමන් ඒක හොඳටම වැටහෙනවද ඔබට? ස්වාමි ගුරුසේක සහ බිරිඳක් අතර තියෙන ආදරයක්. ඔය ආදරය කියන්නේ මොකක්ද? හේතු ගොඩක් නිසා විද්‍යාමාන වෙන දෙයක් නේද? හේතු භංග වුණොත් මොකද වෙන්නේ? ඉවරයි. හේතු සපේන කල්පින්වතනි ආදරේ තියෙන කසාද බඳින්න කලින් විශේෂයෙන් මොකද දෙන්නත් එක්කම හේතු සපේනේ. ඒක නිසා කසාද බඳින්න කලින් බොහොම ආදරේ. දෙන්නත් එක්කම හේතු සපේනේ හින්දා. කසාද බැඳලා පස්සේ හේතු සපේන එක අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර ඵලයක් නිරුදා වෙන්න පටන් ගන්නවා. එහෙනම් දැන් කියනවා අම්මේ මගේ දුවයි බෑනයි පුදුම ආදරයකින් ඉන්නේ. කොච්චර කාලයකටද? කොහොමද දන්නේ? මක් වෙනකම් විතරද? හේතු තියෙනකම් විතරයි. හේතු තියෙනකම් අරගදී හේතු නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඉවරයි. හේතු නැති වෙන්නේ කවදදද? කොහොමද දන්නේ? එහෙනම් ඔය දරුවන්ට හේතු නැති වෙන්නේ කවදද? පණ පිටින් ඉන්න කවදද? කතා කරන්නේ කවදද? දන්නේ නැහැ. එහෙනම් දැන් ඔබට දැනෙන්නේ නැද්ද මහා අවිනිශ්චිතකම? අවිනිශ්චිතකම දැනෙනවාද නැද්ද? ඔය අවිනිශ්චිතකම නිසා ඔබ පෙළෙනවාද නැද්ද? පෙළෙනවා. ළමයා ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර එනකම් අම්මා පෙළෙනවාද නැද්ද? පෙළෙනවා. ඇයි පෙළෙන්නේ? අවිනිශ්චිත නිසා. ඇයි අවිනිශ්චිත? අපේ වසඟේ පවතින්නේ නැති නිසා. අපි වසගේ පාතිර අවිනිසිතයි නන්න මොකට අවිනිසිත අපේ වසගේ තියෙන නම් අපිට ඕන එක නෙවෙන්නේ අපිට ඕන එක නේද මේ ලෝකේ හොඳම එක අපිට ඕන එක නෙමේද මේ ලෝකේ හොඳම එක හොඳම එක ඉතින් ඒක උනාට කමක් නැහැනේ ඒකෙන් එපිට දෙයක් මොකද වෙන්නේ ඔන්න ප්‍රශ්නේ ඔන්න ඔය සාර කොටස අඳුර ගන්න හොඳට ඔය පිළීම මේ ලෝකේ හැම සත්‍යාවම පිළින ඔය පිළීමේ අද වාහනේ ගාපු කෙනේ එළියේ වාහනේ නවත්තලා තියෙද්දි ලොකු ලොරි පතයක් මේ වාමේ පාරේ ගියොත් එහෙම පෙළෙන්න ගන්නවද නැද්ද ඇයි ඒ වද්දන් ගියාද දන්නේ ඉතින් මගේ වසඟේ තියෙන නම් මොකටද වද්දන් ගියාද දන්නේ නැහැ කියලා හිතන්නේ වදින්නේ නැහැ ඒක නේද වසඟේ වාහනේ ගන්නකොට දිවිච්ච හැංගීම දීගන්න නැතක කැඩෙන්නේ නැහැ බිඳෙන්නේ නැහැ නැහෙන්නේ නැහැ ඒව නේද ගත්තේ ඔය ඔය ඔය ඇෂුරන්ස් එකක් ඔළුවට ඇවිල්ලා නේද ඔක ගත්තේ ඔච්චර ඇලුනේ ඔකට ඇයි මගේ වසඟේ නම් මොකක්ද කැඩෙන්න විදිහක් බිඳෙන්න විදිහක් නැහැ ජීවි වස්තුව නම් නැහෙන්න විදිහක් නැහැ ඕක තමයි මගේ වසඟේ නමුත් ඇත්ත මොකක්ද හේතු ටිකකින් හටගෙන දිනනවා හේතු ඇති උනත් වැඩේ ඉවරයි ඔන්න ඕක බිංගතනි ඔන්න ඔය ගතිය නිසා ඔබ නිරන්තරයෙන් පෙනෙනවා මේ අවිනිශ්චිතතාවයේ එහෙනම් මේ පෙමීමෙන් ඔබට නිදහසක් නැහැ මේ ෆෝන් එකේ අයිතිකාරයා මන්න මේ ෆෝන් එක නිසා මම පෙලෙනවාද නැද්ද පෙලෙනවා ඇයි කොයි වෙලාවෙ කැඩෙයිද දන්නේ කොයි වෙලාවෙ බිඳෙයිද දන්නේ කොයි වෙලාවෙ මේක ඇතුලේ මොන හරි ගමේ ජර්බරියක් වෙයිද දන්නේ හැම තිස්සෙම දන්නේ දන්නේ දන්නේ කියන තැනට එන්නේ වෙයිද දන්නේ වෙයිද දන්නේ ඉතින් තමන් වශයෙන් පවතින නම් තියෙන්නේ අය වෙයිද දන්නේ නැහැ කියලා හිතන දෙයක් තියෙනවද නෑ හැබැයි මේක ගන්නකොට අර මුලාදෘ සියටපත් වෙලා තමයි ගන්න මේකට කිසි දෙයක් වෙන්නේ නැති මට්ටමින් තමයි ගන්න නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද ඒක හිතේ තියෙන කල් තියෙන්නේ මේකට ඇලුම් කර කර මර පෙලීමෙන් පෙලෙනවා ඔය ෆෝන් එක විව තියෙන වෙලාව කොල්ලෙක් ඕකල උඩින් පයින්න ගියොත් එහෙම මොකද්ද කියන්නේ හා හා කොල්ලෝ ඇයි තව පොඩ්ඩෙන් ආහාරය පුපුරනවා ඇයි ඒ එතන මොකද්ද ෆෝන් එකට හදිය තියෙන්නේ පෙරුණද නැද්ද පෙරුණා බිම තියෙන තව එකගේ ෆෝන් එකයි ඒක රුඩින් කොල්ලෙක් පයිම ඔබ බැලිනවද නෑ එහෙනම් දැන් තාම මේ දුකට හේතුව මොකද්ද දුකට හේතුව තණ්හා ඔන්න හොඳට දකින්න ඒක බුදුබණක් වෙනස් වෙන්න හේතුවක් නෑ දුකට හේතුව තණ්හා මෙන්න මේ ධ්‍යාය ධර්මයේ හොඳට දැක ගන්න. මේ දුක ජනිත වෙන හැටි. එහෙනම් මෙන්න මේ කියපු જાතිය වස්තුන්ට හේතුන්ගෙන් හටගත්ත තමන් වහගේ පවත්තන්න බැරි ඊළඟට අවිනිශ්චිත. වස්තු නිසා ඔබ පිළිනවද නැද්ද? යමක් හේතුන්ගේ හේතුන්ගෙන් නම් හැදිලා තියෙන සිංහතුනි ඒ කාන්තේම තමන් වශයෙන් කියලා තිබා ඔබ දන්නවනේ ඒ කාන්තේම අවිනිශ්චිතයි කියලා දන්නවනේ හේතු තියෙනකම් විතරයි තියෙන්නේ ඵල හේතු නැතුනොත් ඉවරයි ඒක නිසා හැම මොහොතක් මොහොතක් නෑරම වස්තු නිසා පිළිපෙළී ඉන්නේ තමන්ගේ අම්මා නිසා නොපිළින කෙනෙක් කවුරුද ඉන්නවද තමන්ගේ දරුවා නිසා නොපිළින කෙනෙක් ඉන්නවද කවුරුහරි මොහොතක් මොහොතක් නෑන දරුවා නිසා බැලෙනවා දරුවා විභාගෙට ගිහිල්ලා ආපු ගමන් අම්මා මොකක්ද අහන්නේ පුතේ පුතේ කොහොමද කොහොමද ඈ හොඳයි හොඳයි හොඳයි ඉතින් වසඟේ පවතිනවා නම් මොකටද ඔක අහන්නේ වසඟේ පවතිනවා නම් මේ ලංකාද්වීපේ ඉන්න හැම ළමයෙකුටම ඒ ලෙවල් වලට මොනවද ඉන්න නිසාද ඒ තුන ඔක්කොටම ඒ තුන ඇයි හැම අම්ම කෙනෙකුට ඕනේ තමන්ගේ දරුවා මොකක් කරගන්නද? ඒ තුන කරගන්න. ඒ තුන. එහෙනම් මොකටද අහන්නේ මේ? ආහා. පුතේ පුතේ මොකද උනේ? දරුවා විභාගේ ලියනකම් ඔබ පෙළිනවද නැද්ද? මොකද්ද පුතින්ගෙදි මේ ජීවිතේ තේරුව? මාත්‍ය රස්සාවට ගිහිල්ලා ගෙදර එනකම් පෙළිනවද නැද්ද? පෙළිනවා. පෙළෙන්නේ නැති එක අවස්ථාවක් කියන ඔබ ජීවිතේ. වීදුරුවක් අතට ගත්තොත් පෙළිනවද නැද්ද? ඔබ වීදුරුවක් අතට ගත්තම ඇයිද පෙලෙනවද නැද්ද? පෙලෙනවා. ඇයි? පැටිද රැටේද දන්නේ. පොඩි එකෙක් ගෙදර තියෙන වටිනාම වීදුරු සෙට් එකෙන් වීදුරුවක් අරගෙන ඉස්සරහ දොරේ ඉඳලා පස්සේ දොරට යනකොට හාට රැකියා තියෙන අම්මෙන් නම් තුන්වෙනි තවරක් විතර මැරෙනවා. ඔව්ද නැද්ද? පෙලෙනවා. ඇයි පෙලෙන්නේ? හුඹෙන් හේතුන් එන්නේ හටගෙන තියෙන. කොයි වෙලාවේ හේතු නිරුද්ධ වෙයිද දන්නේ නැහැ. නිරුද්ධ වෙච්ච ගමන් දරුවෝ. ළමයා දැන් වීදුරුව ගැන මම මේ කියන්නේ. ළමයා වීදුරුවක් අතේ තියාගෙන ඉන්නවා කියලා ඵලයක් තියෙනවනේ. ඔය ඵලයේ හැදිලා තියෙන්නේ මොකෙන්ද? හේතුන්. කවුල් එක වැටුනොත් එන්නේ මොකද වෙන්නේ? දනොත් ගාර ළමයා වැටුනවා. වීදුරුවක් බිඳලා ළමයාත් කපාගෙන මහ විනාශයක් කරගන්නවා. එහෙනම් බිඳුනේ මේ අවිනිශ්චිතතාවය නිසා පුදුමාකාර තෙලිල්ලකින් තෙලෙන්නේ අපි මේ ජීවිතේ. ඔය පෙලීම සැපයක්ද ඔබට? ඔය පෙලීම සැපයක්ද? ඔය පපුවේ පත්වෙන ගින්න සැපයක්ද ඔබට? නෑ. එහෙනම් බිඟුතුනි එක දුකක් තියෙනව නේද ඔබට ගැලවෙන්න බැරි? ඔය දුකෙන් ඔබට ගැලවිලා යන්න පුළුවන්ද? මේ වස්තු ඇසුරු කර කර ගැලවිලා යන්න පුළුවන්ද? මට මං අහන ඔයසෙ එක. තණ්හා වෙලා මේක තණ්හාව අයින් කරලා නෙමෙයි මම මේ කියන්නේ. තණ්හාව තියෙද්දි ඕකෙන් ගැලවිලා යන්න පුළුවන්ද? බෑ. ඒක තමයි ඇත්ත. එහෙනම් දැන් ඔබට තේරෙන්නේ නැද්ද? ඔබ මහා දුකකින් පෙළෙනවා කියලා හැමතිස්සෙම. මේ පෙළීමම මහා දුකක් කියලා තේරෙන්නේ නැද්ද? එහෙනම් ඔබ එක දුකක් දැකගත්තනේ ජීවිතේ. ඔය දුකට කියනවා පින්වතුනි දුක්ඛ දුක්ඛය කියලා. දුකක් හදාගෙන ඒ දුක නිසා පෙළෙනවට කියනවා දුක්ඛ දුක්ඛය. දුකේ හටගන්න දුක. ඕන් දුක්ඛ දුක්ඛය තේරුම් ගන්න. ඕකෙන් ගැලවෙන්න පුළුවන් ජගතේක් මේ ලෝකේ නෑ. තණ්හාව තියෙනකම්. ඔන්න දුකෙන් තුනෙන් එකක් දැකගත්තද? මේක ඔබ දැක්කද? විශ්වාසද දැක්ක කියලා? මේ දුක ඔබ හොඳ ආකාරම දැන් දැකගත්තද? විඳින්න නෙමෙයි දුක තියෙන්නේ. දැක ගන්න, දැනගන්න, අඳුන ගන්න. දැක්කද හොඳට? හොඳටම සුවද දැන්? හරි. තුනෙන් එකක් හරි. දැන් යන් ඊළඟ තුනෙන් එක බලන්න. ඔබ දුක පරිපූර්ණ වශයෙන් දැනගන්න ඕනේ ඔබ. දැන් යන් ඊළඟ තුනෙන් එක බලන්න. හේතුන්ගෙන් හටගත්ත වස්තු තියෙන. ඔය වස්තුවට ඔබ ඇලුනොත් ඔය වස්තුව විනාශ වෙනවට කැමතිද? නැහැ. එහෙනම් ඔය වස්තුව විනාශ වීම කියන්නේ මහා දුකක් නේද? ඔව්ද නැද්ද? ඔබ ඇලිච්ච වස්තුවක් ගැන මම මේ කියන්නේ. දරුවා, දරුවා ගම්මුක උතුම්ම සම්පතනේ දරුවා. දරුවා කියන තැනට ඇලිච්ච ගමන් ඔය දරුවා මැරුණොත් ඔබට දුකද සැපද? අප්‍රමාණ දුකයි නේද? එහෙනම් ඔය දරුවා නොමැරි තියාගන්න නම් මොකද්ද කරන්න ඕනේ? දරුවා කියන්නේ මොකද්ද? හේතුන්ගෙන් හටගත්ත ඵලයක් නේද? හේතු තියෙනකම් විතරයි නේද ඔය ඵලයේ තියෙන්නේ? එහෙනම් දැන් ඔය දරු ඔය ඔය ඇලිච්ච ස්වභාවයේ ඔහම තියාගන්න නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? හේතු සපයන. හේතු සපයන. හේතු සපයන තාක්කල් මොකද වෙන්නේ? අර ඵලයේ තියාගන්න පුළුවන් ඒ විදිහට. එහෙනම් පිටුදිර ඔය හේතු සපයන එක දුකක් නෙමෙයි. ඕම් ඔය දුකට කියනවා සංඛාර දුක කියලා. හේතු එකතු කර කර ඉන්නේ. මගේ අතේ තියෙනවා වාජනය. මම මේ වාජනේ මේස උඩ ඉඳලා උඩට ඉස්සුවා. දැන් මේ මොකද්ද කරලා තියෙන්නේ? මේ ඵලයක් පේනවනේ ඔබට දැන්. මේ ඵලයේ විද්‍යාමාන වෙන්න නම් දැන් මම මොකද්ද කරන්න ඕන? මේ හේතු සපේනව හොඳද? මොකද මම මෙතෙන් ලොක් කරගත්තද? නෑනේ. නේද? මම සංකාර කර කර සංකාර කර කර මොකද කරන්නේ? මේකට ශක්තිය දෙනවා. මේක මෙහෙම තියෙන්න. මම මේකට කැමති නම් මේ විදියට මේක තියාගෙන ඉන්න කැමති නම් මේ ඵලය මෙලෙස පවත්වාගෙන යන්න මොකද්ද කරන්න ඕන? හේතු සම්පයන්න ඕනේ නේද? සංකාර කරන්න ඕනේ නේද? අත රිදුනත් කරන්න දෙයක් තියෙනවද? නෑ, තියාගෙන ඉන්න නම් සංකාර කරන්න ඕනේ. එහෙනම් පිටදී යම් ඵලයකට හිත බැඳුණොත් ඒ ඵලය එලෙස පවත්වාගෙන යන්න හේතු සපයන්න ඕන. හේතු සපයන එක නතර කළොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒක විපරිණාමයට ගිහිල්ලා ඊට වඩා මහ දුකක් එනවා. එහෙනම් විපරිණාමයට නොගිහිල්ලා තියාගන්න නම් මොකද කරන්න ඕන? හේතු සපයන්න. දැන් හේතු සපයන එක සපයන්න. දැන් පුළුවන් ද බේරෙන්නේ? ඔන්න හොඳට දකින්න පිංගුතුනි, මේ සෝතාපන්න ඵලය කියන්නේ මෙන්න මේ දුක අවබෝධ කරගන්න. සම්මා දිට්ඨිය කියලා කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං. අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. සෝතාපන්න ඵලයට පත් වෙන කෙනායි සම්මා දිට්ඨියට පත් වෙන්නේ. එහෙනම් දැන් මෙතන තියෙන්නේ මොකද්ද? මේ දුක කියන එක හරියාගානෝ දැකගත්තොත් විතරයි සෝතාපන්න ඵලය කියන එක සාක්ෂාත් කරන්න පුළුවන්. දුක කියන එක හරියාගානෝ දැක ගන්න ඕනේ. ආත්ම වංචාවට නෙමෙයි, හරියටම තක්කෙට දකින්න මේ දුක කියන්නේ මොකද්ද කියලා. ඔබට වැටහෙන්නේ දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියලා කියන බුද්ධ වචනේ වැරදි නෑ කියලා. ඒක වැටහුණොත් විතරයි පින්වදෙනි ඔබට ඕනේ ගමක් එන්නේ මේ භව ගමන කෙලවර කරන්න. නැත්තම් ඔය බොරු පුරාදේ ඔය ඔක්කොම කයිවාරු කතා. අපිට නිවන් දකින්න ඕනේ. එච්චරයි. එදෙනින් එහාට මොකුත් වෙන්නේ නැහැ. හැමෝම කියනකොට අපි කියමු. අර පන්දී දීට උත්තරයක් ඇව්වාම එකෙක් බලලා වද වෙයිද? වැඩි අත උසගෙන ඉන්න වැඩි ගන්න අර පැත්තේ. ඌ ඒ පැත්තට අත උස. ඔන්න ඔහොම ඒවා තමයි වෙන්නේ. දුක දකින්නකන් නිවන් දකින්න ඕනේ වෙන්නේ නැහැ. ඒකයි මේ සාධනේ පිටුදෙනි මාර්ගඵල මතයි තියෙන්නේ. සද්ධාවටපත් වෙන්නේ නැහැ මාර්ගඵලයකට එන්නේ නැතුව කවුරු. ඔක්කොටම තියෙන්නේ භක්තිය. ඒකයි මං කියන්නේ. කවුරු හරි හාමුදුරු කෙනෙක් කිව්වොත් එන්නේ මොකක් හරි කතාවක්, සමාධි කතාවක්, රොද්ද බුරුදු පිටින් එත. ඒ උත්තමයා හොඳ ධර්මදරයි. ඒ ඔක්කොම හරි. ඒ ධර්මයේ තේරෙන පිරිසකුත් ඉන්නවා. හැබැයි වැඩි හරියක් ඉන්නේ මොකද්ද? අර කට්ටිය කියපු නිසා ගිහිල්ලා ඉන්නේ. තව හාමුදුරුවෝ කෙනෙක් බිහි වුණා මොකද කරන්නේ? අර ධර්මය අහලා අවබෝධ කරගත්තා අර හාමුදුරුවොත් එක්කම ඉන්නවා. අර බක්කිකාරයෝ, බක්කිකාරය කියන්නේ කාටද? භක්තිවන්තයෝ. බක්කියක් මුසගෙන යන අනිත් තැනට බෑ. ගිහින් අර විද්‍යාව බල බල ඉන්නවා. එතනට ගිහිල්ලා කියනවා දැන් තමයි තේරුනේ. තව තැනකට යනවා. දැන් තමයි තේරුනේ. ඒකයි මං කිව්වේ පටන් ගන්නකොට. ඔය තේරෙන එක කල්පයක් ගිහිල්ලවත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් ජීවිතේ භක්තිවන්තයාට නෙමෙයි නිවන පණවල තියෙන්නේ බුදුහාමර. සද්ධාවන්තයාට. එහෙනම් සද්ධාවට පැමිණෙන්නේ සෝතාපන්න ඵලයේදී. එතකල් සද්ධාවන්ත නැහැ. වෙනස් වෙනවා පටස් ගන්න. පටස් ගාල වෙනස් වෙනවා. ටොයිලට් පෝච්චිය දුන්නන අර බක්කිය මොකට හැරෙනවද? කෙලින්ම ටංකර අනිත් පැත්ත හැර. කෙනෙක් හිතනවා නෑ නෑ නෑ ටොයිලට් පෝච්චියට අපි හැරෙන්නේ. එහෙනම් ඌට දෙනවා ගෙයක්. හැරෙන්නේ නැතුව ඉන්නේ. ඒ නැත්නම් ලොකු ඉඩමක් දෙනවා. හැරෙන්නේ නැතුව ඉන්නේ. හැරෙනවා. සෝතාපන්නයාට සක්විති රජපදවිය දෙනවා. අන්‍යාගමකට වරෙන් කියලා. යයිද? නෑ නෑ. ඇයි කියන්නේ සක්විති රජපදවියට වඩා මේ දුකෙන් නිදහස් වෙන එක වටිනවද? දැන් දුකේ නිදාසන එක වටින්න නම් දුක කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න. එහෙනම් දැන් ඔය ගංගදරව් වල ඉන්න අහිංසක මිනිස්සු වැටිගිනි කෝච්චියට අනිත් පැත්ත හැරෙන එක ඒගොල්ලෝගේ වරදක්ද? නෑ. එහෙනම් ඒවට දොස් කියලා හරියන්නේ නැහැ. අන්‍ය ආගම් වලට බැනලා හරියන්නේ නැහැ. අපේ යුතුකම කරන්න ඕනේ. ඒ අහිංසක මිනිසුන්ට තථාගතයන් වහන්සේගේ ධර්මය දෙන්න ඕනේ ගිහිල්ලා. මේන් බලපන් උඹලා ඉන්න දුක. මේ දුකෙන් නිදහස් වෙන්න වෙන කවුරුත් මේ ලෝකේ නැහැ. ඒක තියෙන එකම එක උතුමයි, ඒ තමයි තථාගතයන් වහන්සේ. ඕක වැඩහිච්චකොට නත්ති මේ සරණං අඤ්ඤං කියන දැන්ට එනකොට ඔය කාටවත් හිතෙන්නේ නැහැ පිඟද නියන්න. ඒකයි සද්ධාවන්තයා විතරයි ස්ථිරව ඉන්නේ එතන. භක්තිවන්තයෝ එක එක කාලට වෙනස් වෙනවා. දන්නවනේ ලංකාවේ භක්තිවන්තයන්ගේ පිරිලානේ තියෙන්නේ නේද? එක කාලයකට කොහෙන් හරි තැනකින් මොකක් හරි එන්න බෝධියක මොකක් හරි මතුවේ. දැන් මොකද කරන්නේ? හැල්මේ දුවනවා එහෙ. තව කාලයකට චෛත්‍යකින් මොකක් හරි මතුවේ. දැන් මොකද කරන්නේ? හැල්මේ දුවනවා එහෙ. ඕව නේද මේ කරන්නේ? දැන් ඕකද නිවන? ඔය බක්කි පුරව ගන්න ඔය යන්නේ බක්කි ගුතුස්සගෙන යනවා ඉතින් දෙන්න මොනවා හරි තියෙනවා නම් ගන්න. බණ ටික කියදි වෙලා මෙතන සිරිත් නෝල්ලේම දුන්නොත් පොඩි උන්ගේ ඔළුවට නැගෙන සිරිත් නෝල්ල බඳ ගන්න යමිලා ඔබද නැද්ද? ඔන්න බක්කි ඕවා. ඒකයි මං කියන්නේ මේ සාධනීය බක්කි කාර්යය තමයි කන්නේ. සද්ධාවන්තයා තමයි තියෙන්නේ සාධනීය රැකගන්නේ. ඒකයි මම ඔබට කියන්නේ සද්ධාවන්තයෙක් වෙන්න ඔය බක්කි කතාව නවත්තලා. ඒ කියන්නේ දැන් සාහිත්‍යයක් වඳින්න එපා කියලා. නෑ නෑ සද්ධාවන්තයා ඔබට වඩා හොඳට සාහිත්‍ය වඳිනවා. බක්කි පැත්තට යන්න එපා. ඒක සුදුසු නෑ. දෙමළ මිනිස්සු කතරගම දෙයි ගන්න තියෙන බක්තියට ඇඟේ කටු ගහ ගන්නවා. කිනි පා කරනවා. ඒවා බක්ති. එයින් වඩා හොඳ දෙවි කෙනෙක් ආවොත් එහෙනම් මොකද වෙන්නේ? හතර දෙයියව පැත්තකට දාලා අර දෙයිය පස්ස කියලා ඒ දෙයිය කියනවා නම් එහෙම ඔළුවෙන් ගිනිපාගපන් කියලා ඒකෝ ඒකත් කරනවා. ඔය භක්තිවන්තයාගේ හැටි. හැබැයි සද්ධාවන්තයා කියන කෙනා එහෙම නැහැ. සද්ධාවන්තයාලා තියෙන්නේ සිංහදේ දහම් අවබෝධය. ධර්ම අවබෝධයෙන් විතරයි සද්ධාව ජනිත කරගන්න පුළුවන්. වෙන ක්‍රමයක් නැහැ සද්ධාව ජනිත කරගන්න. මනාපන එක සිහිපත් කරගන්න. එහෙනම් දැන් ඔබ දැන් දුක තුනම දැක්කා. යමකට යමක් උපාදාන වුණොත් හෝ යමකට තණ්හාවක් ඇති කරගත්තොත් ඒක එලෙස පවත්වාගෙන යන්න හේතු එකතු කළ යුතුද නැද්ද? එහෙනම් සංඛාර දුක්ඛේ නිදහස වෙන්න පුළුවන්ද? සංඛාර දුක්ඛේ නැවැත්තුවොත් මොකද වෙන්නේ? විපරිණාම දුක්ඛේ නිසා බැට කනව නේද? අම්මෙක් ඉන්නවා. වෛද්‍ය නිර්දේශයට අනුව මේ අම්මට දවසකට තුන් පාරක් ඉන්සියුලින් ගහනවා. දීවැඩියාව හැදෙනවා. එහෙනම් අම්මා එලෙස පවත්වන්න නම් මේ දරුවා මොකද කරන්නේ? උදේට ඉස්පිරිතාලේ යනවා ගහනවා. ගෙදර එනවා. දවල්ට ඉස්පිරිතාලේ යනවා ගහනවා ගෙදර එනවා. රෑට ඉස්පිරිතාලේ යනවා ගහනවා ගෙදර එනවා. දැන් මේ හරි සතුටු වැඩක්ද මේ කරන්නේ? මහා දාහය හේතු එකතු කරනවා. අර අම්මා වර විදිහට පවත්වගෙන උන්ට දවසක ඉඳලා දැන් අනේ මට නම් බෑ මේ හේතු එකතු කරන්න, මේක මහා දුකක් නේ කියලා. හේතු එකතු කරන එක නැවැත්තුවොත් මොකද වෙන්නේ? හේතු එකතු කරන එක නැවැත්තුවොත් මොකද වෙන්නේ? ආන් අම්මා විපරිණාමයට යනවා. ඒක ඊට වඩා දුකක්. එහෙනම් දැන් ගැලවෙන්න පුළුවන්ද? ගැලවිල්ලක් තියනවද ඔය ජීවිතේ? එහෙනම් බින්දුනේ මේ දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර කියන දුක් තුනෙන් ඔබ පුදුමාකාර විදිහට පෙළෙනවා. එහෙනම් මට ඔබ කියන්න එක තීරණයක්. ආයි උපදින්න ඕනේ. එක තීරණයක් කියන්න ආයි උපදින්න ඕනේ. මේ දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ තුනෙන් එකපාර බැට ගන්නවා. එක මොහොතක් නැර බැට ගන්නවා. ආයි ඉපදුනොත් මොකද වෙන්නේ? ආයි බැට ගන්නවා. සක්මදේවේන්ද්‍රයා වෙලා ඉපදුනොත් ඒත් බැට ගන්නවා. ඇයි සක්මදේවේන්ද්‍රයාගේ ඒවා කැමැත්තටද තියෙන්නේ? නෑ, ඒවත් හේතුන්ගේ හැටගෙන තියෙන්නේ. ඒවත් තියෙන්නේ හේතු තියෙනකම් විතරයි. එහෙනම් සක්මදේවේන්ද්‍රයා පෙළෙනවා අර අවිනිශ්චිතතාවය නිසා. දැන් නැති වෙයිද? දැන් අසුරෙක් ඇවිල්ලා බෙල්ලට දෙයිද වැඩි? පෙළෙනවා. අපේ ඇමතිවරයෙක් පාරේ යද්දි ඉස්සරහින් වාහනේ පස්සෙන් වාහනේ සහිතව යන්නේ ඇයි? තෙලෙනවා. ඇයි තෙලෙන්නේ? කොයි වෙලේ මරයිද දන්නේ? තෙලෙනවා. ඉතින් තමන් කැමති දෙයක් පවතිනවා නම් දෙලින්න දෙයක් නැහැ. මං අහවල් දවසේ මැරෙන්නේ උඹලකෙක් අතින් නෙවෙයි මං යනවා පාට. එහෙම යන්න බැරි නේ. දැක්කද මේ අවිනිශ්චිතතාවය නිසා කෙලෙන හැටි? එහෙම නොකෙලෙනවද ඔබ? ඇඟට වාහනයක් එහෙම වෙද්දි මොකද අයින් වෙන්නේ? ඔය දඩබඩ ගහලා මොකද දුවන්නේ? ඇඟට වාහනයක් එනකොට පෙළෙනවා. ඇයි? දැන් හැබෙයිද දන්නේ? කකුල කැඩෙයිද දන්නේ? කන් ඉතනදී ඉඹල බලන්නේ ඇයි? නරක වෙලාද දන්නේ? එන ඔය වෙලාද දන්නේ? වෙලාද දන්නේ? වෙයිද දන්නේ? කීයේ මොහොතක් මොහොතක් නැර පෙළෙන ගතියක් තියෙනවා පින්වතුනි. ඕකට හේතුව මේ වස්තු හැදිලා තියෙන්නේ හේතුන්ගෙන්. ඕව කොයි වෙලේ වැරදිලා යනවද කියලා දන්නේ නැහැ. එහෙනම් හොඳාකාරම ඔළුවට ගන්න ඕන දේ තමයි මේ ලෝකේ පවතින කිසි දෙයක් තමන් වසඟේ නැහැ. එහෙනම් දැන් ඕක හිතන්න ඕනේ ගත්තට පස්සේ නෙමෙයි. ඕක හිතන්න ඕනේ ගන්න කලින්. ගන්න කලින් ඕක ගැන හිතුවා නම් බින්දුනි කවර කම දාක්වත් ඔබ ඕවට ඇලෙන්නේ නැහැ. හරුමෙට ඇලිලා තමයි ඕක ගන්නෙ. ඇලෙන්නේ තක්කාර මුලා දෘෂ්ටියට ඇවිල්ලා ඒ වෙලාවේ. රහතන් වහන්සේට ඔය මුලා දෘෂ්ටිය නැහැ. ඒක නිසා රහතන් වහන්සේ මේ ලෝකෙද ඉන්න කිසිම වස්තුවකට ඇලෙන්නේ නැහැ. ඔය මුලා දෘෂ්ටිය 100%ක්ම නැති වෙච්ච උත්තමයන් තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ ඒ කාන්තේම දන්නවා මේ ලෝකෙ කිසිවක් උන්වහන්සේ වශයෙන් පවත්වන්න බෑ කියලා. අපි හිම නෙමෙයි, අපි අරගල කරගමු. අරගල කර කර හරි මේක පවත්වන්න හදනවා මේ අපිට ඕනේ විදිහට. නැවත අන්තිමට පවතින්නේ මොකද්ද? හේතුන් හැපුවොත් පවත්ව ගන්න හැකියි. දැන් අපිට ඕනේ විදිහට අපි පවත්වන්න බැරිද? අපිට ඕනේ විදිහට දෙයක් පවත්වන්න බැරිද? පුළුවන්. ඒක මං කරන්න ඕනේ. හේතු දෙන්න ඕනේ. හේතු දුන්නොත් පුළුවන්. හැබැයි මේ පවතින අපිට ඕනේ හින්දාද? නෑ, හේතු දීපු හින්දා. ඔන්න ඕක තේරුම් ගන්න හොඳට. අපිට ඕනේ විදියට ඕනේ වස්තුවක් හදාගන්න පුළුවන්. හැබැයි ඒ වස්තුව හැදෙන්නේ අපිට ඕනේ හින්දා නෙමෙයි. මොකක් හින්දාද? හේතු හින්දා, හේතු දීපු හින්දා. එහෙනම් හේතු දෙනකල් ඵලයේ තියෙන්නේ. ඉතින් හේතු දෙනකල්ලේ ඵලයේ තියෙන්නේ. ඉතින් හේතු දෙන එක නතර කරොත් මොකද වෙන්නේ? ඵලේ ඉවරයි. එහෙනම් හේතු දෙදී ඉන්න එක තමයි ජීවත් වෙනවා කියන්නේ. ඉතින් පොඩි දුකක්ද බලන්නකො. හේතු දෙදී ඉන්නවා. පුතෙක් හදාගත්තා උට හේතු දෙදී ඉන්නවා. ඌව තියාගත්තා. දුවෙක් හදාගත්තා ඒකට හේතු දෙදී ඉන්නවා. රස්සාවක් හදාගත්තා ඒකට හේතු දෙදී ඉන්නවා. මිනිහෙක් ගෑණියෙක් හදාගත්තා ඒකට හේතු දෙදී ඉන්නවා. අම්මේ තාත්තෙක් ඉන්නවා ඒකට හේතු දෙදී ඉන්නවා. ඔය හේතු දෙක නවත්තපු ගමන් අන්න හුදා මැරෙන්න ගත්තා. හුදා මැරෙනකොට මොකද කරන්නේ? දුවට හේතු දෙන්න ඕනේ පද ගන්න. ඇයි? අරකට අඬ අඬ මේකට අඬ අඬ දුක් වෙනවා. මේකට අඬ අඬ දුක් වෙනවා. මේකට අඬ අඬ මහන්සි වෙනවා. බලන්න වෙනද? ඔබගේ ජීවිතේට මේක දාන්න කියලා කිව්වේ ඒකයි. මම විඳපු දුක ඔබ විඳනද කියලා මන් දන්නේ. එහෙනම් විඳපු ඒවෙන් අපිට අඳුන ගන්න පුළුවන් මේ දුක හරියට ප්‍රත්‍යක්ෂ කරගන්න අවබෝධ කරගන්න. අද දවසේ අද උදේ ඉඳන් හවස වෙනකම් පිළිච්ච පිළිල්ල ගැන හිතලා බලන්න ඕන. ඇයි මේ දොරවල් දාලා තියෙන්නේ? මේ හොඳට තේරුම් ගන්න මේ සුළු ධර්මතාවයක්. මේක හරියට තේරුම් ගත්තොත් ඔබගේ වැඩේ කරද? මේ කුණු හතර පහේ යන්නේ නැහැ. අපි විරුද්ධ හතර පහයත් එක්ක. ඔබත් එක්ක නෙමෙයි. ඒකයි මේ ඔබට අනුකම්පාවෙන් මේ දේම කියන්නේ. මේ කුණු හතර පහේ යන්න එපා. මල පෙරේතිය බිහි කරන්න එපා මේ ලෝකෙ. තිරිසන් සත්ව බිහි කරන්න එපා. උන් දුක් විඳිනවා. බලන්නකෝ බල්ලකෝසදී. උන් නිකන් දුක් විඳිනවා. දැන් බේරුමක් නැහැ නේ උන්ට. අද අපි මේ ආරාමෙ ඉඳලා එනකොට හරකෙන් දක්කගෙන එක මිනිස්සෙක් කියලා. ඒ මිනිස්සෙක් අපිට නවතින්න කියලා වාහනේට. මම බැලුවා. මොකෑ බොල මේ ජනාධිපතිවරයාවත් මේ දක්කගෙන එන්නේ කියලා. අපිට නවත්තන්න කියලා. අපි නැවැත්තුවා. ඊට පස්සේ තමයි අපි දැක්කේ මේ හරකගේ ඇස් දෙක මන්දයි. හරකගේ ඇස් දෙක මන්දයි. ඉතින් ඌ අර හද හද තමයි ඌ අරන් යන්නේ. ඌ මෙහෙට හැරුණාම අර ස්වාමියා ඌ මෙහෙට පොඩ්ඩක් හරවනවා. ඔළුව අර කන පොඩ්ඩක් මෙහෙට හරවනවා. එතකොට ඌ පොඩ්ඩක් එහෙන් යනවා. දැන් වාහනේ ගාවට ඇවිදින්න කඳ පොඩ්ඩක් තල්ලු කරාම ගාහනේ අයින දිගේ ගියා. දැන් ස්වාමියෙක් ඉන්නේ හින්ද හොඳයි ඉන්නේ. දන්නේ නැහැ ඒකව යන්නේ කඩේටද කියලා. කොක්කට අරන් යනවද කියලා දන්නේ නැහැ. කොහොම හරි ස්වාමියෙක් හිටින් ඉන්න හොඳයි ඉන්නේ. ස්වාමියෙක් නැතුව වුණා නම් මොකද? තිරිසන් සත්තු කියන්නේ අන්ත මහ දුකක් විඳින જાතියක්. ඉතින් ඔය தත්ත්වයක් උදා කරන්න එපා මේ ලෝකෙට. ඔබ හරක්ව නිදහස් කරන්න නෙමෙයි හදන්න ඕන. ඔබව නිදහස් කරගන්න හරකෙක් නොවේ. ඔය රට රාජ්‍යවල ගිය මිනිස්සු සල්ලි ඉවනව අම්මට හරකෙක් නිදහස් කරන්න කියලා. ඔතන ඇත්තටම වෙන්නේ මොකද? හරකෙක් වෙන්න ඉන්න එකෙක්. හරකෙක් වෙන්න ඉන්න එකෙකුට සල්ලි ඉවනව හරකෙක් වෙච්ච එකෙක්ව නිදහස් කරන්න. ඕද නේද? එහෙනම් මේ ලෝකෙ වෙන්න ඕනේ වෙච්ච හරක් නිදහස් කරන එකද? හරක් වෙන්න ඉන්නේ උන්ගෙන් නිදහස් වෙන එකද? ඉතින් වෙන්න ඉන්නේ උන් නිදහස් වෙන්න. එතකොට හරක් ප්‍රොපෝටියක් නිදහස්. සබ්බදානං ධම්මදානං ජිනාති කිව්වේ ඒක නිසායි. නැත්නම් කෙවුනි දෙන උගල බල ටිකක් කියන එක මිනිහෙක් මරණයෙන් බේර ගන්න උනට කොහොමද මේ උතුම් වෙන්නේ කියලා? බණක් කියනට වඩා හොඳයි හරි ටිකක් එකතු කරලා හරකෙන් නිදහස් කරානම් කියලා හිතෙන්නේ මිනිස්සුන්ට. දැන් බුදුහාමුදුරුවෝ කියලා තිනවා සියලු දානයන්ට වඩා ධර්ම දානයයි උතුම්. දැන් තේනවද හේතුව? මොකද ධර්ම දානය තුල පිංගුතේ හරක් වෙන්න ඉන්නේ උන් නිදහස් වෙන්න. ආයි හරක් ලක්ෂයක් නිදහස් ඔබ නිදහස් වුණා. ඔබ සෝතාපන්න මාර්ගයේ හරි ආවනම් හරක් කෝටි ප්‍රකෝටි ගානක් නිදහස්. එළුව කෝටි ප්‍රකෝටි ගානක් නිදහස්. ඔන්න ඕක අවබෝධ කරගන්න. ඒකයි කිව්වේ මේ තථාගත ධර්මයේ හරියට දකින්න. මට කවුද කිව්වේ ඒක ආමුදුර කෙනෙක්? මේ උන්වහන්සේ අපහාසෙම කරන නෙමෙයි, වැරදියට ගන්න එපා. මේ අපහාසෙට කියන නෙමෙයි. දලදා මාලිකා විස්තර ගිනි තියාගත්තලු හරක් මරන්න එපා කියලා. බලන්න මොන අපරාධයක්ද කරගෙන තියෙන්නේ කියලා. හරය කාදමන වැඩ කරපු එක හරක වෙලා උපදින එක නවත්තන්න බෑ කාටවත්. එහෙනම් අපි මොකද්ද කරන්නේ? හරය කාදමන වැඩ නොකර ඉන්නවා. සමාජයේ තියෙන හර පද්ධතියක් ක්‍රියාත්මක වෙච්ච හත්මුණුයන් වහන්සේලා විසින් දීපු හර පද්ධතියක්. ඔය හර පද්ධතිය කාලා දැම්මම මොකද වෙන්නේ? සමාජය විනාශ වෙනවා. ඒ විනාශ වෙච්ච සමාජය කිරෙනුයි මසෙනුයි පෝෂණය කරන්න ඕනේ ඊට පස්සේ. ඉතින් ඔබේ මස් කාලා හරියන්නේ නැහැ ඒකට. ඒකට කාගේ මස්ද කන්නේ? හරකගේ මස්. ඒක නිසා තමයි මිනිස්සු හරක් මස් ගන්නවා. නැත්නම් අලි මස් කන්න දෙන්න. අලි ෆාම් එකක් දාගෙන අලි මස් කෑව නම් ගමකටම අලියෙක් මරා ගත්තහම මැද. හරක් 10ක් මරන්න. එහෙම හරියන්නේ නැහැ, ගැළපෙන්නේ නැහැ. ගැළපෙන්නේ අරක. මොකද හරේ කාගමන වැඩපිළිවෙලා කරපු අය සමාජයේ තිබිච්චන හර පද්ධතිය විනාශ කරනවා සහ මුලින්. ඒ විනාශ වෙලාට පස්සේ පිංගුතුනි අර සුරාසුදු දුරාචාරය එනවා මේ සමාජෙට. ඒ එන්න එන්න මේ සත්ත්වයාගේ දෙකේ සංකාරවල මහා විනාශයක් සිද්ධ වෙනවා. ඔය සත්ත්ව සංකාරවල වෙන විනාශය නිසා මේ පොළව නීරස වෙන්න පටන් ගන්නවා. ඔබ දන්නවනේ මේ පොළව කාල ජීවත් වුණේ කියන මූනිකෙන් පහළ වෙච්ච පිරිස. ආදිකල්පිත බ්‍රාහ්මණය රස පෘථිවිය කාල ජීවත් වුණා. එයා කොච්චර රස ඇද්ද මේ පොළව ඊට කලින්? දැන් කාලේ බලන්න රහයිද කියලා. පුළුවන් ද කන්නද? බෑ. දැන් පොළව ගන්න නෙමෙයි තියෙන්නේ පොළවෙන් හැදෙන එළවලුවක්වත් රහයිද? මෙතන මේ අවුරුදු 60-70ක් වෙන කෙනෙක් ඉන්නවා නම් දන්නවද ඔබ පොඩි කාලේ මඤ්ඤොක්ක හැලියක් තැම්පුවාම පලාදම සෝදයි. දැන් කොහොමද? ඔන්න යාකාරයට ක්‍රමක්‍රමයෙන් මේ පොළවේ තියෙන රස රාරය අඩු වෙනවා. අඩු වෙන්නේ පින්වතනි මේ මිනිස්යාගේ තියෙන දුෂ්ට ගති පෙරදුන නිසා. එහෙනම් මේ මිනිස්යාට දුෂ්ට ගති පෙරදුන දෙන්නේ කවුද? ඔන්න හරේ කාදමන වැඩපිළිවෙලක ඉන්න පිරිස. එහෙනම් හරේ කාදමන වැඩපිළිවෙලක ඉඳලා සමාජයට දුෂ්ට ගති පෙරදුන දීලා මැරිලා ගියා. නැවත මේ සමාජයේ හරවත් කරන මසනුයි කිරෙනුයි නාය ගෙවන්න වෙනවා. එහෙනම් ඔය ගතිය නැති කරගන්නකම් අර උප්පත්තිය නැති කරන්න ඈ. ඉතින් ඔක තේරුම් ගන්න. එහෙනම් අර උපත නැති වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඒ උපත ඇති කරන සියලු හේතු නිරුද්ධ වෙන්න ඕනේ නේද? ඒක හේතුඵලයක්. දෙයයන් වහන්සේ මවනව නෙමෙයි. දැන් ඔබ කලින් ගෝ උපදින කැමති නෑ කියන. මතකද? ඒ උපදින කැමති නෑ කිව්ව කියලා දැන් උපදින්නත් ඉඳී. ඔබගේ උපත ඔබේ වසඟේ පවත්වන්න පුළුවන්ද? බෑ. උපත කියන්නේ මොකද්ද? හේතුන්ගෙන් හැදෙන ඵලයක්. එහෙනම් උපත නවත්තන්න නම් මොකද්ද කරන්න? උපත ඇදෙන්න තියෙන හේතු ටික බලලා ඒ හේතු ටික නතර කරන්න. මම රාලොකු දෙයක් නෙමෙයි. ඒකයි කිව්වේ ಜಾති හැදෙන්නේ කොහොමද බලන්න? ಜಾති හැදෙන්නේ භවයෙන්. එහෙනම් භව නැසුව නම් මොකද වෙන්නේ? ಜಾති නැදෙනවා. මේ බුදු වෙන වෙලාවේ උන්වහන්සේ තේරිච්චදී. උන්වහන්සේ කලින් මේ දුක දැනගත්තා. දුක කියන එක අවබෝධ වුණාම උන්වහන්සේට ඕනේ වුණා මේකෙන් නිදහස් වෙන්න. දුක දුක සංකාර දුක් විපරිණාම දුක ආදී වශයෙන් මේ ටික දැකගත්තට පස්සේ උන්වහන්සේ වුණා මේකෙන් නිදහස් වෙන්න. එහෙනම් උන්වහන්සේ දැක්කත් මේ ටික තියෙන උපදිච්ච හින්දා. ඔන්න පටිච්චසමුප්පාදයෙන් එතතුල් වෙනවා. දුක දුක විපරිණාම දුක සංකාර දුක කියන දුක් තුනම තියෙන ඉපදිච්ච නිසාද නැද්ද? එහෙනම් ඉපදීම නැති කරගන්න පුළුවන් ඔය දුක් තුනේ පීඩා විඳිනවද? නෑ. අන්න බැලුවේ නම් ඇයි උපදින්නේ? එහෙනම් උපදීම මන් නැති කරගන්න ඕනේ කියලා හිතාගත්තා. උපදීම නැති කරන්න නම් අන්න උන්වහන්සේ දැක්ක මේ භවයක් හැදෙනවා, භවය නැති කරගන්න. රාග භව, ද්වේෂ භව, මෝහ භව හැදෙන්නේ. රාග භව, ද්වේෂ භව, මෝහ භව නිසායි උපදින්නේ. බැලුවා ඔය තුන හැදෙන්නේ කොහොමද එහෙනම්? මේ එකින් එක නිරෝධා කරන්න හදන්නේ උන්වහන්සේ. මේක හැදෙන්නේ කොහොමද? උපාදාන නිසායි හැදෙන්නේ. උපාදාන හැදෙන්නේ කොහොමද? තණ්හා නිසායි හැදෙන්නේ. ඔන්න ඔය ආදී වශයෙන් එකින් එක නිරුදා කර කර යන්න පටන් ගත්තා. අවසානයේ උන්වහන්සේට තේරුණා මේ අවිද්‍යාවෙන් ගත්ත මුලා දෘෂ්ටියක් නිසා තමයි. අවිද්‍යාවක් නිසා තමයි මේ ඔක්කොම ටික සිද්ධ වෙන්නේ. එහෙනම් එකින් එක නසාගෙන ආව නම් මොකද වෙන්නේ? සියලු දුකෙන් නිදහස්. එහෙනම් දැන් දකින්න ඕනේ බිඳුදෙලි මේ සියල්ල හේතුන්ගේ ඵල. ඔබේ වහගේ කියලා එකක්වත් කියන්න පුළුවන් එකක් නැහැ. එහෙනම් දැන් ඔබ තීරණයකට ආවා ආයි උපදින්න ඕනේ නැහැ කියලා. මේ ආයි උපදින්න ඕනේ නැත්තම් සිංහදෙනි උප්පත්තිය පිණිස අගස් වෙන සියලු හේතු මක් කරන්න ඕනේ නැද්ද? නිරුද්ධ කරන්න. එහෙනම් අද ඉඳලා පටන් ගන්න ඒක කරන්න. ඔබට ඇත්ත වශයෙන්ම තේරුණා නම් ඒක. ඔබට ඇත්ත වශයෙන්ම තේරුණා නම් මහා දුක්ගොන්නක අපි ඉන්නේ. මේකෙන් නිදහස් වෙලා යන්න ඕනේ කියලා තේරුණා නම් අද පටන් ගන්න ඒක කරන්න. එහෙනම් දැන් වැඩට ගිහිල්ලා හරියනවද හෙට? දුකින් නිදහස් වෙන එකද වැඩට යන එකද මේ මම හොඳ කරන්න. ඒකට වැඩට යන්නේ. තරුණයා හෙට මොකද කරන්නේ? උන් යනවා මුදලාලි කෙනෙකුට කඹුරන්න. ඒක තුට්ටු දෙකක් හොයාගෙන ගෙදර එනවා. යනකොටත් පෙළෙනවා, වැඩ කරද්දිත් පෙළෙනවා, සල්ලි ටික අතට ගත්ත වෙලේ ඉඳලා පෙළෙනවා. ගෙදර එනකොටත් පෙළෙනවා. පෙලිපෙලි පෙලිපෙලි පෙලිපෙලි ඉන්නවා. මේක අවබෝධ වෙච්ච නැති නිසා ඒක පෙලෙන්නේ. නම් මේක අවබෝධ කරගත්තා නම් සිංහදෙනි මෙතනින් යන්න මේකෙන් නික්මෙන්න උත්සාහ කරා. ඒක නිසා තමයි මේ ආරාම විහාර කරවන්නේ තරුණ තරුණියන්ට මේක කරගන්න. මේ භවගමන කෙලවර කරගන්න පුළුවන්. මේ වෙලාවේ නිවන් මඟ තියෙනවා. නැතුව නෙමෙයි. අරිහත්ය දක්වා මඟ පෙන්වන්න. ඔබට දින ඔබගේ වැඩේ කරගන්න විතරයි. ඒක නවස සියලු දේවල් සම්පූර්ණ කරලා දෙන්න. ඔබට දින ඔබේ වැඩේ කරගන්න. ඉතින් හෙට එන වැඩට දුවල හරියන්නේ නැහැ. මේ භව ගමන ගෙලවර කරගන්න හදන. ඒකයි මම කිව්වේ මේක දැනෙන්න ඕනේ පිංගුදිනි හරියට. මේ දුක බයාරතෙන් දැනෙන්න ඕනේ. දුක බයාරතෙන් නොදකින්න තාක්කල් නිවන් දකින්න බෑ. අනිත්‍යං කයත් තේන දුක්ඛං භයත් තේන අනත්තං අසාර කට්ඨේ නන්ති කිව්වේ ඒකයි. මේ දුක භයාර්ථයෙන් දැකගත්තේ නැත්නම් නිවන් දකින්න හම් වෙන්නේ නැහැ. මේ භවයට අයවීමම තමයි තියෙන්නේ දුක කිව්වේ. ඒකයි දුක භයාර්ථයෙන් දකින්න කිව්වේ. බය කියලා කියන්නේ මොකද්ද? භවයට අය වෙනවා. භවයට යනවා. භවයට යamak තියනවා නම් ඊතර මොකද්ද තියෙන්නේ? දුක. එහෙනම් දුක භයාර්ථයෙන් දැනගන්න. එහෙනම් මේ භවයට යන එක නවත්ත ගන්න ඕනේ. භවයට යන එක නවත්තන්න බෑ පින්වදිනේ වැරද කිව්වා. කිරිකමන්න කිව්වා. උගන්නන්න කිව්වා. ඔය මොකක්ද බලවත් මේක නවතින්නේ නැහැ. ඔය කරන්නේ සංඛාර දුක්ඛය. මේ විදිහට අපි ඉන්න ඕනේ කියලා ඒකට ඇලුනහම ඒ විදිහට ඉන්න නම් යම් ප්‍රමාණයක් සල්ලි තියෙනවා. ඒක නිසා මොකද කරන්නේ? වැඩට යනවා, සල්ලි වාගෙන ගෙදර එනවා, කාලා බීලා ඉන්නවා. තවත් වාගෙන යනවා අමාරුවෙන් හරි. පවත්ව ගන්න බැරිලු මොකද වෙන්නේ? විපරිණාම වෙන්නේ. ඒක දරන්න බෑ. ඒක නිසා පවත්වාගෙන යන්න හැමදාම වැඩට යන්න. පවත්වාගෙන යන්න හැමදාම වැඩට යන්න. ඕක තමයි කරන්නේ. අවුරුදු 65ක් වුණාට පස්සේ නිදහස් කරගන්න. ඇයි? අර මුදලාලි කියන දැන් මම උඹෙන් ගන්න ඕනේ හරිය අරන් දීදී. දැන් ඵලයක්. ජීවත් වෙන්න ඉතින් යාට මම උඹට සල්ලි කීයක් හරි දෙන්න. මනුස්ස ජීවිතයක් අපරාධේ වෙනසිලා යනවා නිකන්. මම ඒකයි පිංගුදනි කියන්නේ මේක නිවන් දකින්න තියෙන කාලේ. මේ නිවන් දකින්න තියෙන කාලේ නිවන් දකින්න උත්සාහ කරන්න මුලාවට වැටෙන්නේ නැතුව. ඔබ මුලා වුණොත් එහෙම නිකන් අපරාධේ මල පෙරේතය ලෝකෙට බිහි වෙනවා. මට ඔබ මේකට උත්තරයක් දෙන්න. ඔබ ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරය කරනවා මම. අවුරුදු 10කට පස්සේ එතන ඉඳලා තව අවුරුදු ලක්ෂයක් විතර යනකම් අසූචි කකා ජීවත් වෙන්න ඕන. ඔබ කැමති? ඉංගදෙන ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරය වෙන්නේ. කැමති නේද? එහෙනම් මේ දහ බලු වැඩ කරන්නේ සල්ලි හොයන්න දහ බලු වැඩ කරන්නේ මිනිස්සු කොච්චර කල් ඉන්නද? ඊට පස්සේ වෙන්නේ මොකද්ද? නිකම් පෙනේ දේ කුණොත් හොඳයි තව. නරකාදීක දෙයක් වැහෙන්න. නරකාදී 132ක් තියෙනවා. දිව්‍ය ලෝක තියෙන 6යි. ඕකද කරන්නේ එහෙම මොකද? ආයි ගොඩේමක් නැහැ. බල්ලෙක් වුණොත් ගොඩේමක් නැහැ. ඉවරයි. ආයි ඔබ ගැන කතා කරලා වැඩක් නැහැ. මෙතනද බල්ලෙක් ආව නම් මට කියන්න දෙන්න. තෝ මට කලින් හම්බුණා නම් බේර ගන්න දෙන්න. දැන් ඉතින් දෙන දෙයක් කාල ඵලයක්. ඔය තත්ත්වෙට වැටෙන්න එපා. මේක තේරුම් ගන්න. ඔබ ඉන්න තත්ත්වෙ මොකද්ද කියන එක මෙතනට අදාළ නැහැ. ලෝක සම්පතිය ඔබට ගහලා තියෙන බැජ් එක. ඔබ අහවලා. ඔබ ඇමතිය. ඔබ ජනාධිපතිය. ඔබ අගමැතිය. මොකක් හරි කියලා ගහලා ඇති. ඔබ හාමුදුරුවය. ඔබ අග්ගමහා පණ්ඩිත හාමුදුරුවෝ ආදී වශයෙන් මොන හරි ඒවා ගහලා ඇති. ඒක නෙමෙයි බිඳුනේ මෙතන වැදගත් වෙන්නේ. ඔය කාටත් උරුමයක් තියෙන. මේ උපත නැවැත්තුවේ නැත්තම් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නේ. ඔබ දන්නවද ආයේ උපදින්න මොකෙක් වෙලාද කියලා? ඉතින් බය නැද්ද? ඔබට බය හිතෙන්නේ නැද්ද? ඉතින් වහ වහ මේක කරගන්න එපැයි. ඇයි පාවල දෙන්නේ? තමන්ගේ භවයේම මේ මුළු සංසාරයක් පාවල දෙන්නේ ඇයි සල්ලි දෙයකට? හොඳට ඉඳලා හරියන්නේ නැහැ. මේක කරන්න ඕනේ. ඔබ කියන්න පුළුවන් මං හොඳට ඉන්නවා. මං හොඳ කෙනෙක්. ඔව් ඔබ සියලු දෙනාම හොඳයි. ඒකනේ බඩාන්නේ. හොඳ වෙනා මදි. ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ. ශ්‍රේෂ්ඨ නොවුනොත් බව ගමන නවත්තන්න බෑ. ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ. හීන දහම්, මධ්‍යම දහම්, ප්‍රණීත දහම් කියන දහම් තුළින් ප්‍රණීත දහම ඇසුරු කරන්න ගන්න ඕනේ. නැත්නම් ඔබට මහා විනාශයක් වෙන්නේ. ඔබ තීරණය කරන්න මොකද්ද කරගන්න ඕනේ කියලා මෙතනින් එහාට. දුක කියන එක හරියාකාරව දැකගත්තාද? මේ දුකෙන් නිදහස් වීමක් තියෙන්න ඕනේ පින්වේ. නැත්නම් ඔබ තාම දුක දැකලා නැහැ. හොඳට මෙනෙහි කර කර මෙනෙහි කර කර බලන්න. මොන බයකටද මේ ඉන්නේ කියලා. එතනින් එහාට ඔබ තීරණය කරන්න මම මොකද්ද කරන්නේ කියලා. ඔහේ යන්න ඇරියනම් තමක් නැහැ ඉඳලා බලන්න. මලාට පස්සේ බලන්න කොහෙද යන්නේ කියලා. එතනින් එහාට ඉතින් කියලා වැඩක් නැහැ. එතනින් එහාට කියලා වැඩක් නැහැ. වැඩේ වෙලා ඉවරයිනේ. මම්මගේ ජීවිතේටම බල්ලන්ට බණ කියලා නැහැ. ඉහි කේස් ගන්න බණ කියලා නැහැ. බල්ලන්ට බණ කියලා නැහැ. පෙරේතින්ට බණ කියලා නැහැ. ඇයි? නිවන් දකින්න පුළුවන් තැනක නෙමෙයි ඉන්නේ. ඉතින් ඔබ එතනට වෙන්නහම මොකද කරන්නේ? දැන් මහා උජාරුවට ඉඳලා වයසකයි විතරක් නෙමෙයි. තරුණයටත් එක්ක මේ දැනෙන්න ඕනේ. වයසකයි විතරද මැරෙන්නේ? නෑ. වේලිච්ච, කරවිච්ච, පොල් ගහේ ඉතුරු වෙද්දී ඇටි වැටිලා තියෙන උදේට බිම. හේතුන්ගෙන් හටගත්ත දේ කොයි වෙලාවේ වැරදෙයිද කියලා දන්නේ නැහැ පින්දිනේ. එහෙනම් කාටවත් පුළුවන් දැන් තරුණ මදේ මත් වෙලා ඉන්න. පින්දිනේ තාරුණ්‍ය කියලා කියන්නේ මොකද්ද? හේතුක ඵලය. ඔය එක හේතුව වෙනස් වුණා නම් තරුණයා බිම. ජීවන මදේ මත් වෙන්න පුළුවන් ද කාටවත්? අපි ජීවත් වෙනවා උන් මැරෙනවා කියලා. ජීවිතය කියන්නේ හේතුන්ගෙන් හැදිච්ච ඵලය. එක හේතුවක් නිරුද්ධ වුණා නම් ඵලයේ බිම. නිරෝගී මදේ මත් වෙන්න පුළුවන් ද අරුන්ටයි ලෙඩ හැදෙන්න අපිට ලෙඩ නැහැ කියලා. නිරෝගීකම කියන්නේ හේතුන්ගෙන් හැදිච්ච ඵලය. ඔය හේතුවක් වෙනස් වුණා නම් එදා ඉඳලා එක ලෙඩේ. මේ අගේට ගෙදරට ආපු අම්මා කකුල බැරිලා වැටුණ ඔළුව වැදුණ. එදා ඉඳලා අන්තපාගේ අම්මේ කැමැත්තද උන්නේ ළමයිගේ කැමැත්තද උන්නේ ඒ මොකුත් නෙමෙයි. හේතු සැකසුණා නම් ඵලය හැදෙනවා. එච්චරයි. ඉතින් බිංගදරි මෙන්න මෙහෙම තත්ත්වයන්නේ තියෙන්නේ. දැන් මේ තත්ත්වේ තියාගෙන ඔබ කොහොමද උඩපයින් ඉන්නේ ඔය? මේ තත්ත්වේ තියාගෙන කොහොමද ඔබ පාටියකට ගිහලා dance කරන්නේ? මොන මුලාවක්ද බලන්නකො වෙලා තියෙන්නේ මිනිස්සුන්ට. මේකනේ ඇත්ත කතාව. ඔය ඇත්ත කතාව හංගගෙන ඔය යන්නේ පාටිය උද. සමහර මිනිස්සු පාටි දිය නටනටි ඉන්නවා. ටොප් ගාල පැලෙනවා නහරි. එතනම මැද්ද වැඩ. හිතන් හිටියනම් කොහොමද? අපි මැරෙන්නේ. ඉතින් ඔන්නෝ හොඳට තේරුම් ගන්න. මම මේ ඔබට කතා කරන්නේ. වෙන කාටවත් නෙමෙයි. ඔබ මෙච්චර කල් දරුවෝ ගැන හිතුවා. ස්වාමි පුරුෂයා බිරිඳ ගැන හිතුවා. අම්මා තාත්තා ගැන හිතුවා. යාළුවෝ ගැන හිතුවා. ඔබ ගැන හිතාගත්තේ නැහැ. ඒකයි මං කියන්නේ ඔබ හරි මෝඩෙක්. ඔබ මලමෙරේ දැවුනාම ඔබගේ දරුවෝ ඔබව ගැට ගහලා දානවා මහමුදට. ඇයි ඔබත් එක්ක ඉන්න බෑ? මෛත්‍රී බුදුහාඳුරෝ බුදු වෙනකම්ම කොහෙද? අර බන්දනේ. යන්න මෛත්‍රී බුදුහාඳුරෝ බුදු වෙනකොට නිකුත් වෙන ආලෝක ධාරාවෙන් අර සියලු බන්ධන නැසෙලා යනවා. එහෙමයි වෙන්නේ. එහෙනම් ඔය තත්ත්වෙද උදා කරගන්න ඕනේ. ඔබ ගැන හිතන්න. ඔබගේ පෙට්ටියට කඩ ගහන උන් ගැන හිතන්න එපා. එතන ඒකෙන් නෑ. ඔබට වැඩක් නෑ ඒක. ඔබ හිතන්න ඔබට මොකද්ද වෙන්නේ යන්නේ කියලා. තරුණ කාලේදී මේක හරියට හිතාගත්තොත් දිනවලින් මෙතනින් ගොඩ යන්න පුළුවන්. ඒක නිසා තමයි 80කට අධික කුලදරුවෝ පැවිදි වෙන්නේ ඇවිදින්න. මෙතන දැඩි පැවිදෙන නම් දීපු අය ඕනේ තරම්. තව බරගානක් බලන් ඉන්නව එන්න. බාධක. බාධක නිසා ඒ ගන්න බැරුව. දෙමාපිය වකමැති. ඇයි තාම දෙමාපියන්ට දාන්න තේරිලා නැහැ? තේරෙයි ඉතින් ඔහොම යද්දි. තේරෙනකොට දරුවා මලොත් කරන්න දෙයක් නැහැ. ඔබ තේරුම් ගන්න මොකද්ද කරන්න තියෙන්නේ මෙතනින් එහාට? ඔන්න උඩ පැන පැන ඉන්න. අවුරුදු 60ක් වෙනකන් උඩ පයින්න. උඩ පයින්න ශක්තිය නැති වුණාම. ඊට පස්සේ ඉතින් වෙන දේක් බලාගෙන ඉන්න. මැරිලා යනවා. මැරිච්ච ගමන් තේරෙයි මේ කියපු හැම දෙයක්. ඉස්සරහදී යම් ගමේකට අදිස්ථාන බලයකින් පෙරේතේ පෙන්න ගන්න පුළුවන් වුණොත්. ඔන්න ඔබට තේරෙයි ඔබ යන්න තියෙන තැන. ඒකයි මම කියන්නේ දැන් බණ අහලා හික්මෙන්න බැරි නම් නිවන් දකින්න ක්‍රමවේදයට අනුගත වෙන්න බැරි නම් පින්වතනේ පටන් ගන්න ටික ටික අසූචි කන්න. මැරිලා ගිහිල්ලා අසූචි උරුම වෙන දේවල් උරුම නැහැ. අසූචි කන පෙරේතය තුවාල කුණු කන පෙරේතය. ඔබ දන්නේ නැති වුණාට අපේ පැරණි ඔය පෙරේතයන්ව පාවිච්චි කරලා ඇගේ තියෙන ලෙඩ හොඳ කරන්න. බඩ ඇතුලේ එහෙම හැදුනොත් එහෙම හැරෝ ගෙඩි. හැරෝ ගෙඩියක් එහෙම හැදුනොත් අමනුස්සෙක්ව ඇතුළට දාලා අමනුස්සයලව අදිනව ඔක්කොම. ඌ කනව ඇතුළට ගිහින ඔක්කොම ටික. ඊට පස්සේ බන්ධනේ කපලා අයින් කරනවා. පොඩ්ඩ කාලේ බලන්න හැරෝ ටිකක් එහෙම. නැත්තම් දහමට අනුගත වෙයි. මං කියන්නේ ඒකයි. මම ඔබට කතා කරන්නේ මේ පිරිසකට කතා කරන්නේ නැහැ මම. තනි තනියෙන් ඔබට කතා කරන්නේ. ඔබට වෙන්න තියෙන යන දේ මේ පෙන්වන්න. බය කරනවා කියලා හිතන්න එපා. බය කරනවා නෙමෙයි. බය නැති කරන්න හදන්නේ මේ. භවයට අය කරන්න නෙමෙයි බණ කියන්නේ. පිටුදෙනි භවයට අය වෙන්නේ නැතුව ඉන්නයි බය කරන්නේ බණ කියන්නේ. ඔබයි බයෙන් ඉන්නේ, මන් නෙමෙයි. බයෙන් ඉන්න ඔබ බයෙන් නිදහස් කරන්න. කේමයට ඇදලා දාන්න. බයෙන් නිදහස් වෙච්ච තැන කේමය. කේම කියන්නේ කොහෙට නමද? නිවනට නම. අශෝකං විරජං කේමං. එහෙනම් මේ තනි තනියෙන් තමයි මේක අවබෝධ කරගන්න මම මෙතනින් යන්න මොකද්ද කළ යුත්තේ කියලා. ඔබට හිතෙනවා නෑ මම ඔහේ තව ටිකක් කරලා ඉඳලා මේ යනවා මේ වැඩේට කියලා. ඒක ඔබගේ අතේ තියෙන වැඩක්. ටිකක් ඉහකේ පැහිච්ච ආච්චියකෙන් ආතෙක්ගෙන් අහන්න ඔය තරුණ දරුවෝ. නැන්දගෙන් මාමගෙන් ගිහිල්ලා අහන්න. ආච්චිය පෙළෙනවද? පෙළෙන්නේ නැහැ කියයිද? අවුරුදු 65ක් ගිහිල්ලා ආච්චි පෙළෙනවද? ආච්චි ආපු මාර්ගේ ඇවිල්ලා හරියනවද? හිතලා බලන්න. අම්මෙන් අහන්න, අම්මේ අම්මා පෙළෙනවද? තාත්තේ පෙළෙනවද? දුක්ඛ දුක්ඛයෙන් පෙළෙනවද? විපරිණාම දුක්ඛයෙන් පෙළෙනවද? සංඛාර දුක්ඛයෙන් පෙළෙනවද? ඔය දුක් තුනම නිසා මොහොතක් මොහොතක් නැර පෙළෙනවනම් තාමත් ඒගොල්ලෝ. ඒගොල්ලෝ ආපු පාර හරියද? ඔබ තේරෙන්නේ කරන්නේ. මම පෙන්නන්නම් ඔබට මග. මම නෙමෙයි. මගේ තාත්තුන් වහන්සේ පෙන්නපු මග තියෙන්නේ. මේ ධර්ම දේරුම් අරගත්තා. පැවිද්ද පැවිදිලා තමගේ වැඩේ කෙලවර කරගත්තා. පැය 24ම දිවි හිමියෙන් වීර්ය වඩලා මේ වැඩේ කෙලවර කරගත්තා. බව ගමන කෙලවරයි. අරිහතුන් වහන්සේ නමක් කියලා ජීවත් වෙන්න පුළුවන් තව මොහොතක්. තව කෙනෙකුට උදව්වක් කරගෙන. ඔන්න ඕක කරගන්න. නැත්තම් ඉංජිනේරුවෙක් වෙන්න. මුදලාලියෙකුට කඹරන්න. සල්ලි ටිකක් හදාගන්න කල්ලා ආල බීලා ඉන්න. 65 වුණා. මැරිලා ගියා. මල පෙරේතයා. බල්ලෙක් හරකෙක් මොකෙක් හරි. එහෙමත් නැත්තම් නිරිසත්තේ. ඉවරයි. ආය ඔබ ගැන කතා කරන්න කවුරුත් ඉන්නේ නැහැ. බොරුවට ගෙදර යමු කියයි අම්මා දිව්‍ය ලෝකෙ ගියා කියලා පිටට පේන්න මානෙට. අර මල කුණු පෙරේති අහගෙන තියෙන්නේ. කියනවා මොකද? අම්මා අපේ අම්මා දිව්‍ය ලෝකෙ ගියේ කරපේවා හැටියට. ඉතින් අර කුණු පෙරේති දුක් විඳිනවා. සාප කරනවා. උඹලට කන්න දෙන්න ගිහිල්ලා මට මේ තත්ත්වේ උනේ උඹල මට පින් ටිකක් දෙන්නේ. ඔබගේ දරුවා නිදාගෙන ඉඳද්දී ඔබගේ දරුවා වටේ මදුරුව කැරකෙනවා කියලා මදුරුව මරපු නැති අම්මලා ඉන්නවද මෙතන? ඔබගේ දරුවා නිදාගෙන ඉඳද්දී කරපොත් එක්ක හරි කටේ ඇයි කියලා ඉන්න කරපොත් අන්න මොනාරි කිමිකල් එකක් ගහපු. එහෙම නැත්නම් කරපොත් එක තරල දාපු නැති අය එහෙම ඉන්නවද මෙතන? ඒකයි මං කිව්ව ඔබ දරුවන්ට කළා. දරුවන්ට කළේ ඔබට විනාශ කරගෙන. ඔබව සහමුලින්ම විනාශ කරගෙන ඔය ඉන්නේ. දරුවගේ කටේ නම් කරපොත් අවහුවේ නැහැ. ගල් රෝලකට යට වෙනා චෝප්ප වෙන මත්ත මේ වැඩ කරලා තියෙනවා. ඇයි සපත්තුවක් ගත්තා? චටාක් ගාලා දුන්නා කරපොත්තට ෆ්ලැට් වෙන්න. එක පාරයි ඔය ෆ්ලැට් වෙලා ගියා. දැන් ඔබම ෆ්ලැට් වෙන්න නම් මොකටද යට වෙන්න ඕනේ? ගල් රෝලට. කොහොමද ගල් රෝලට මුලින්ද යට වෙලා ඇද්දි? මුලාවට පත් වෙලා කරපු මහා විකාර පිංගුදේ. ඒකයි මම තරුණ තරුණියන්ට කියන්නේ ওই මට්ටමට වැටෙන්න එපා. මේ ගිහි කුණු කොටේ ඉන්න සිද්ධ වුණා. ඕව ඔබටත් කරන්න වෙනවා. ඔය හැම එකකටම විපාක තියෙනවා. නිකන් විනාශ වෙනවා. හැබැයි ලෝක සත්‍යය දෙනවා ගිනි ගෙඩි. ඉපදිච්ච ගමන් ඉගෙන ගනි. ඔන්න දුන්න පළවෙනි ගිනි ගෙඩි. ඉගෙන ගත්ත ගමන් කසාද වැඩපන්. දෙවෙනි ගිනි ගෙඩි. කසාද වැඳපුවම ළමයි හදපන්. තුන්වෙනි ගිනි ගෙඩිය. තුන්වෙනි ගිනි ගෙඩියෙන් ඔළුව ගන්නකොට අවුරුදු 55යි නැත්නම් 60යි. අන්තිමට හැදිච්ච එකව දීගේ දීලා අත මේ දා ගන්න අම්මයි තාත්තයි දැන් නම් යති අස්සන්. ඊට පස්සේ තමයි දන්නේ හානේ 60ක් දෙලානේ. දැන් ඉතින් අර පන්සල් ගානේ, පල්ලි ගානේ, කෝවිල් ගානේ ළඟිනවා ගිහින්. දැන් පුළුවන් ද වීර්ය වඩලා නිවන් දකින්න? අවුරුදු 60යි. වීර්ය වඩලා නිවන් දකින්න පුළුවන්ද? බෑ කියලා මං කියන්නේ නැහැ. ලේසිද? අන්න එහෙම ගමුකෝ. නැත්තම් අපම මේ නිකන් හිත කඩා වැටෙනවානේ. ලේසිද? මගේ සාස්ත්‍රුන් වහන්සේ අප්‍රමාණ දුක් විඳ මේක කරගන්න. ඔබ හිතනවා ඔබට නිකන් ස්විප් එකක් ඇදෙනවා වගේ ඇදේ කියලා. එහෙනම් පින්වතුනි වීරිය වඩන්න ඕනේ. වීරිය වඩන මහ උතුම් අරිහත්ත්වයට පත් වෙනවා. සමාධි ක්‍රම වේදවල අපි දැකලා තියෙනවා මේ ලංකාදීපය තුල මේ වෙනකොට 12000කට අධික ජාත සෝතාපන්නයෝ පහළ වෙලා ඉන්නේ. ජාත සෝතාපන්නයෝ ඒ කියන්නේ එහෙට ඉස්සල් අද්දවේක සෝතාපන්න වෙච්ච පිරිස. ඒකයි කියන්නේ පින්වතුනි අරිහතුන් වහන්සේලා ලක්ෂ ගණනින් පහළ වෙන්න નિયમિતයි මේ පින්බිමේ. එයා පහළ වෙන්නේ කාගෙන්ද? අන්න ඒකයි ප්‍රශ්නේ. ඉම්පෝට් කරනවද? ආනයිනේ කරනවද? කොහෙන් හරි රහතන් වහන්සේ. දැන් එයා පහළ වෙන්නේ කාගෙන්ද එහෙනම්? ඔබෙන්නේ. එහෙනම් ඔබෙන් පහළ වෙන්න ඔබ මොකද්ද කරන්න ඕන? රහතන් වහන්සේලා ඔබෙන් පහළ වෙන්න නම් ඔබ මොකද්ද කරන්න ඕන? කසාලෙන් දැන් ළමයි හදලේකද? මේ අරගලයේ දෙන්න. ඒකයි මම කියන්නේ තරුණ තරුණියන්ට. මම මෙහෙම කිව්වා කියලා මේ ලංකාවේ ඉන්න ඔක්කොම තරුණවන්දිය පැවිදි වෙන්න ඒක නිසා බය වෙන්න එපා කවුරු. කෙනෙකුට ඉන්නේ බලන්න හත් දෙයියනේ ඔක්කොම පැවිදිලා වැඩිවෙද්දී එහෙම මොකද වෙන්නේ කියලා. එහෙම වෙන්නේ නැහැ, බය වෙන්න එපා. නමුත් මේ කියන්නේ පින්වතුනි ගොඩක් කට්ටියගේ මේ කියන එක ඔළුවටින් යනවා. 10කට විතර මේක කන හරහා යනවා. ආන්නේ කන හරහා යන අය තමයි මම මේක කතා කරන්නේ. එහෙම ඉන්නෝ. ඊයේ දේශනාව අවසන් වෙනකොට 3-4 දෙනෙක් ඇවිල්ලා පැවිදි රාසත් වෙනවා නේ කියලා. එහෙම ඉන්නෝ. හේතු වාසනා සම්පත්තිය හැදිලා ඉන්න අය. මේ කාලේ පින්වතුනි අරිහතුන් වහන්සේලා බිහි වෙන කාලේ. ඒක අපි සමාධි ක්‍රම වේදවල දැකලා තියෙනවා. විශාල වශයෙන් බුදුහාමුදුරුවන්ගේ නියත විවරණ ගත්ත පිරිස ඉන්නෝ. ලක්ෂ ගාන අරිහතුන් වහන්සේලා මේ කාලේ පහළ වෙන්න નિયમિતයි. මෙතන ඉඳලා අවුරුදු 600ක් යනකම් මේ බුද්ධ ශාසනය ඒ කාකාරෝම් බබලෙන්න ගන්නවා. ඒ බබලෙන්නේ පින්වතුනි මෙහෙර විහාර හැදිලා නෙමෙයි. අරිහතුන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙලා. එහෙනම් මේ අරිහතුන් වහන්සේලාමක් වෙන්න ඕනේ ඔබ. ඒකයි මම කියන්නේ. අරිහතුන් වහන්සේට සාදු නාද දීලා හරියන්නේ නැහැ. ඔබ තුලින් එක කරගන්න. ඔබ වීර්ය වඩන්නේ නැතුව තව කෙනෙක් වීර්ය වඩන කම් බලන් ඉන්නේ කොහොමද? අද මේ ලෝකේ ඉන්නේ අහිදාන බයිසිකල් රේස් යනවා වගේ. බයිසිකල් රේස් දැකලා දිනව නේද? එක බයිසිකලයක් පදින එකයි ඉන්නේ. උගේ වටේ මෝටර් සයිකල් කීයක් යනවද? එයි එයි එයි එයි කීයක් යනවද? 100ක් විතර උගේ වටේ යනවා. ඔවුන් දිනන්නේ කවුද? එකයි. අනිත් දෙවුන් හිතා ගන්න උන් දින්න වගේ කියලා. දින්න වගේ උනාට දින්න නෙමෙයි. එහෙනම් බිහිවෙන අරිහතුන් වහන්සේලා ගැන හිතේ තින නෙමෙයි තියෙන්නේ. තමන් තුලින් අරිහත්ත්වය සාක්ෂාත් කරලා මේ කුණු බව ගවර නිදහස් කරන්න. මේකෙන් නිදහස් වෙන්න, මේ දුකෙන් නිදහස් වෙන්න. නිකන් දුක් විඳින જાතියක් වෙන්න එපා. බුදුබණ ඇහිලා. මේ තේරෙන්න කතා කරනවනේ. ඕනේ දෙයක් අහන්න. සම්බොජ්ජංගයන් ගැන අහන්න ඕන. කියලා දෙන්න. වීර්ය වඩන්න ඕනේ. දහමේ ලෙසම පවතින්නේ. දහමේ ලෙසම පවතින්නේ. වීර්ය වඩන අය නැත්තේ. ඔබ වීර්යවන්තෙක්ද කියලා හිතලා බලන්න. කාට හරි ඕනනම් පැවිදි වෙන්න. කන්න ටික දෙනවා. බොන්න ටික දෙනවා. ඉන්න තැනක් දෙනවා. ඉන්නට වස්ත්‍රයක් දෙනවා. හිසට සෙවණක් දෙනවා. ආරක්ෂාව දෙනවා. ධර්මයේ දෙනවා. වීරිය වඩන්න කියලා දෙන්න. දැන් තව මොනවද ඔතේ? දැන් තව මොනවද ඉල්ලන්නේ? නිවන් දකින්න. කාන්තාවක් එහෙමත් ඕනේ. ඉතින් නිවන් දකින්න ඕනේ ටික ඔක්කොම දෙනවනම් ඔබට තියෙන්නේ බින්දුතුනි ඇවිදින්න මේක කරගන්න. ඉතින් ඒක කරමු. ඔක්කොම එකතු වෙනා එක කරගන්න. ඔබ අරිහතුන් වහන්සේ නමක් බවට පත් වෙනකොට ලෝකෙන ලක්ෂ සංඛ්‍යාත සුවයක් උදා වෙනවා. පහන් ආලෝකයේ මුලින්ම දැවෙන්නේ කවුද? පහන් තිරේ. අන්න ඒ වගේ ඔබගේ මහා සේවයක් ලෝකෙට වෙනකොට ඔය සේවයෙන් මුලින්ම සිහිට ලබන්නේ කවුද? ඔබ. භව ගමනින් කෙලවර කරනවා. ආය අර තුච්ච අපායට යන්නේ නැහැ. සතර අපායෙම නිදහස්. මේ තුච්ච කාම ලෝකේ උපදින්නේ නැහැ. රූප අරූප ලෝකයන්හි උපදින්නේ නැහැ. ඉපදීම ඉවරයි, දුක ඉවරයි, ආයි පෙළෙන්නේ නැහැ කිසි දෙයක් නිසා. රහතන් වහන්සේත් පෙළෙනවද නැද්ද? රහතන් වහන්සේත් පෙළෙනවා, මානසිකව නෙමෙයි ශාරීරිකව පෙළෙනවා. රහතන් වහන්සේ බඩගින නිසා පෙළෙන්නේ නැද්ද? පෙළෙනවා. ඒක නිසා නේද උන්වහන්සේ පිණුති ගාවනේ? එහෙනම් අරිහත් වේම සියලු දුක් කෙලවර වෙනවද? නෑ. අනුපාදිසේස නිබ්බාන ධාතුවෙන් තමයි සියලු දුක් කෙලවර වෙන්නේ. මුගලන් මහන්තුරට හොරු ගහද රිදෙන්නේ නැතුව ඇද්ද? සයුත් හාමුදුරන්ට දරුව මේ උදරාබාධයේ හිදේ කැක්කුම් ආදි වශයෙන් හැදෙනකොට රිදෙන්නේ නැතුව ඇද්ද? අහන්නේ ස්වාමීනි යැපෙන්න පුළුවන්ද? අනේ යැපෙන්න නෙමෙයි, හරි අමාරුයි. මගේ ඔළුව තද වරකොටකින් බැඳලා තද කරනවා වගේ මට ඒ තරම් වේදනයි. ඔය කියන්නේ එහෙනම් හිතේ යම්ම නිසා පෙලෙන්නේ නැද්ද? එහෙනම් පිළිගනි මේ පෙලීමේ නිදාසන නම් මේ උපත නැති කරගන්න. ඒක උදහා තමයි මම ඔබට වීර්ය වඩන්න කියන්නේ. ඔය ක්‍රමයට කලහන්න මේක කරන්න බෑ. භික්ෂු භික්ෂුණී විතරක් නෙමෙයි මේක උපාසක උපාසිකා සියලු දෙනා එක්ක එකතු වෙලා කරන්න ඕනේ. උපාසක උපාසිකා වෙන්නේ වගකීමක් තියෙන අය විතරයි. වගකීම් නැති අය භික්ෂු භික්ෂුණී වෙන්නේ. බය වෙන්න එපා, මේ මුළු ගමම මෙතන නැහෙනේ. එහෙනම් මෙතන ඉන්න අය ඔක්කොම භික්ෂු භික්ෂුණුණා ප්‍රශ්නයක් නැහෙනේ. ඇයි ඒ? ගම පාළු වෙන්නේ නැහෙනේ. මෙතන ඇති ගමේ 1%ක් ඔන්න නේද මට? එහෙනම් ගම පාළු වෙන්නේ නැහැ, බය වෙන්න දෙයක් නැහැ. ඒකයි මම කිව්වේ. මුළු ලෝක සත්‍යයම නිවන් දක්වන්න බෑ මගේ සාතුරුන් වහන්සේටවත්. එහෙනම් මට වීර්ය දෙන්න බෑ මුළු ලෝකෙට. කීප දෙනෙකුට දුන්නේ. ඒක නිසා අපින්දේ මෙතන තියෙන ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් ගන්න බලන්න. මේ අවවාද කරන්නේ ඔබ මේ අවවාදේ පිළිගන්නේ නැතුව. ඉස්සරහට ගිහිල්ලා බලන්න ඔබට මොකද වෙන්නේ කියලා. උන දවසට මුණ ගැහෙන්න එන්න එපා වැඩක් නෑ. ඔබ ඔබට ඒක උනාට පස්සේ අපිට පිහිට වෙන්න බෑ ඔබට. හින්දරම ගොඩ එන්න තියෙන්නේ. දැන් හොඳට තේරුම් ගන්න මේ මනුස්සක දසාකුසලේ කරන්නේ ඇයි කියලා. පුළුවන් තරම් දසාකුසලේ කර කර කර කර කර කර මේක රවණේ කරන්න හදන්න. ඒකට හේතුව තමයි බින්දුතුනි මේ ලෝකයේ සාරයි කියලා ගත්ත දෘෂ්ටිය. මේ ලෝකයේ සාරයි කියලා ගත්තේ මගේ වතගේ පවතිනවා කියලා ගත්තා. ඇත්ත දැක්කේ නැහැ. මගේ වතගේ පවතිනවා කියලා අරගෙන ඒකට ඇලුනා. දැන් හිතාගෙන ඉන්නවා මේවා හරි සුවයි. නමුත් මේක සුව වෙන්නේ නැහැ. මොකද ඒක නෙමෙයි ධර්මතාවය. ඒක නිසා මොකද කරන්නේ? මේක සුව කරන්න සංකාර කරනවා. සංකාර කරනවා හොඳින් හෝ නරකින්. හොඳින් හෝ නරකින් සංකාර කරනවා. අන්න ඒවන තමයි පුණ්‍යාභි සංකාර, අපුණ්‍යාභි සංකාර කියලා කියන්නේ. තමන් වශයෙන් පෞද්ගලිකව කියන ගත්ත ගමන් ඇලුනා. දැන් ඇලිච්ච දේ විපරිණාමයට යනවට කැමති නැහැ නේද? දන්නවනේ ඔබ ඒක. ඒක නිසා මොකද කරන්නේ? ඒක කොහොම හරි තියාගෙන ඒක එහෙම මොහෝ වැඩි දියුණු කරන්න දැඩි අරගලයක යෙදෙනවා. සංකාර කර කර සංකාර කර කර ඒක එහෙම තියාගන්න දැඩි අරගලයක යෙදී. කට්ටියක් පුණ්‍යාභි සංකාර වඩනවා, තව කට්ටියක් අපුණ්‍යාභි සංකාර වඩනවා. තව කට්ටියක් ආනින්ජාභි සංකාර වඩනවා. ඒක ඔබට වඩන්න පුළුවන් එකක් නෙමෙයි, ලේසි. ආසසමාපatti ලාභිය උන්ට තියෙන එකක් ඒක. තියගෙන අපි කතා නොකරින් බර වැඩි ඊට පස්සේ. එහෙනම් දැන් මේ ලෝකේ සාරය කියන මුලා දෘෂ්ටියට වැහුණාට පස්සේ ඕක එහෙම තියාගෙන ඉන්න පුළුවන් තරම් සංකාර කරන්න ඕනේ නේද? ඔන්න ඔය සංකාර කරනකොට පිංගුතුනි ලෝකේ සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටියට වැටෙනකොට බුදුහාමුදුරන්ට දෙන්නේ මොන අංකෙද? ඉහළම අංකෙද? පල්ලෙහාම අංකෙද? බුදුහාමුදුරන්ව ගණන් ගන්නවද? නෑ. ලෝකේ සාරයි කියලා මුලා දෘෂ්ටියට වැටලා ලෝකේ උලා ගන්න එකාලට බුදුහාමුදුරන්ව වටිනවද පොඩ්ඩක්? බුදු පිළිමේ ඇසේ කුඩු ගේන්නේ එහෙම. බුදුහාමුදුරන්ව වටිනා නම් බුදු පිළිමේ ඇසේ කුඩු ගේයිද? බුදුහාමුදුරන්ගේ වටිනවා නම් උන්වහන්සේගේ නාමයෙන් දහබල වැඩ කරයිද? නෑ. ලෝකේ සාරයි කියලා ගත්තහම බුදුන්ට හම් වෙන්නේ පල්ලෙහා මංකේ. බුද්ධේ කංකති විචිකිච්ඡති කිව්වේ ඒකයි. ක අංක කංක වෙනවා. පහක් අංකයක් හම් වෙනවා. විචිකිච්ඡති, විකෘති වූ ක්‍රියා කරන්න කැමති. ඇයි සාර ලෝකේ එහෙම තියාගෙන ඉන්න නම් විකෘති ක්‍රියා කරලා හරි කමන්නේ, මොකද කරගන්න ඕනේ? ඒකට හේතු සපය ගන්න ඕනේ. ඒක එහෙම පවත්වාගෙන, ඒක නිසා දහ බලු වැඩ කර කර අර දේ රමණය කර කර ඉන්නවා. අර හදාගත්ත දේ තියාගෙන ගෙයක් ගන්නවා කියන්නේ බැංකු ලෝන් එක මාසෙකට ලක්ෂයක් ගෙවන්න ඕනේ. වැඩ කළ හම්බු වෙන්නේ 60,000යි. දැන් ඉතුරු 40 කොහොමද වෙන්නේ? අර ලෝකේ සාරයි කියලා අල්ලගෙන හදාගත්ත මහ විශාල ගෙයක්. දැන් ඒක එලෙස පවත්වන්න ඕනේ, නැත්නම් බැංකුවට සීන්න වෙනවා. ඒක ඒක දරන්න බෑ. ඒක තමයි විපරිණාමය කියන්නේ. එහෙනම් ඒක එලෙස පවත්වාගෙන යන්න නම් මොනෝම හරි ක්‍රමයකින් මක් කරන්න ඕනේ. මේකද සල්ලි ගෙවන්න ඕනේ. කට්ටියක් විකෘති ක්‍රියා කර කර සල්ලි හොයනවා ඒක කරන්න. තව කට්ටියක් සීලෘත පරාමර්ශනය කර කර ප්‍රාර්ථනා කරනවා අරක ලැබෙන්න කියලා. බෝධි පූජා තියෙනවා. තියදී අරක පතන. මේක මට ලැබෙන්න. මැණික් ගල් ලැබෙන්න. මට තව සල්ලි ලැබෙන්න. පොයට සිල් සමාදන් වෙනවා. මොකටද? මට දිව්‍ය ලෝක යන ලැබෙන්න. ඔන්න ඕවට කියනවා පින්වතුනි සීලෘත කියලා. ලෝකයේ සාරයි කියලා අල්ලගත්තාම කරුණු දෙකක් වෙනවා. පුණ්‍යාවි සංකාර සහ අපුණ්‍යාවි සංකාර. අපුණ්‍යාවි සංකාර කරන එක බුදුන්ට පල්ලෙහ අංකයක් දීලා දහබළු වැඩ කරනවා. පුණ්‍යාවි සංකාර කරන එක නම් මොනවා හරි දම්පින් ටිකක් ගල්වන්නවා. මක් කරන්නේ මේ සාර වූ ලෝකේ කොටස කඩා ගන්න. හැබැයි මේ දුක තේරුම් ගත්ත කෙනාට තේරෙනවා එක දෙයක්. මේ දුක දෙන වස්තු එකක්වත් සාර නැහැ. අන්න යදනිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියන තැනට වැටෙනවා. තමන් වශයෙන් පවත්වන්න බැරුව පෙළෙන පෙළීමට කියනවා පින්වතුනි අනිච්ච කියලා. තමන් වශයෙන් පවත්වන්න බෑ මේ වස්තු. තමන් වශයෙන් පවත්වන්න බැරි වෙනකොට අවිනිශ්චිතතාවයක් හටගන්නවා. අන්නේ අවිනිශ්චිතතාවය නිසා පෙළෙනවා. ඔන්න මේ අවිනිශ්චිතතාවයට කියනවා අනිත්‍යයි කියලා. එහෙනම් අනිච්චත් ඕනේ, අනිත්‍යත් ඕනේ නිවන් දක්න. ඕවට පම්පට ලෝගෙන හරියන්නේ නැහැ, ගහ ගහ බැනගෙන හරියන්නේ නැහැ. කට්ටියක් අනිත්‍යයි කියනවා, කට්ටියක් අනිත්‍යයි කියනවා. දෙකම ඕනේ නිවන් දක්න. ගැටෙන්න අවශ්‍ය නැහැ. දෙකම දාගන්න. අනිත්‍ය අනිත්‍ය විදිහට දකින්න, අනිත්‍ය අනිත්‍ය විදිහට දකින්න. එහෙනම් අවිනිශ්චිතකමක් තියෙනවා. ඒ අවිනිශ්චිත කම නිසා පෙළෙනවා. එන ඔන්න ඔය පෙළීම හරි වැදගත්. මෙතන බලන්න, ඔය පෙළීම නිසා මහා දුක්ඛ කන්දයක් උරුම වෙනවා. දැන් යමක් දුක ගේනවනම් ඒ දුක ගේන දේ සාරයිද අසාරයිද? අසාරයි. එහෙනම් මේ ලෝකෙ මට කියන එක සාරවත්ව ඔබට සැප ගේනවා කියලා හිතන එක සාරවස්තුවක් කියන්නේ. ඔන්න ඔක අවබෝධයට ආපු කෙනා පින්වතුනි මේ ලෝකය අසාරයි කියන තැනට එන්නේ. මෙච්චර කල් හිතන් හිටියේ ලෝකය සාරයි කියන මුලා දෘෂ්ටි. දැන් වැටහුණා මේ ලෝකය අසාරයි. මෙච්චර කල් මේ ලෝකය සාරයි කියන දෘෂ්ටියෙන් පහ වෙලා ලෝකය අසාරයි කියන තැනට වැටුණා. එහෙනම් කාය සත් කියලා හිතාගෙන හිටියා මෙච්චර කල්. කාය සත් කියලා හිතාගෙන හිටපු එකෙන් ඒ දෘෂ්ටියෙන් මිදිලා ගියා. කාය සත් නැහැ. ඔන්නෝකට කියනවා සත්කාය දිට්ඨිය නැති වුණා කියලා. ඕක සත්කාය කිව්වට හරියන්නේ නැහැ. සත්කාය නෙමෙයි සත් කාය. කාය සත් කියලා ගත්ත මුලා දෘෂ්ටිය. මම මගේ දෘෂ්ටිය කියලා කියන්නත් පුළුවන්. සත් හින්දා නේද මම මගේ කියන්නේ? මගේ වශයෙන් ඒ පවතින හරි සාර හින්ද නේද මම මම මගේ කී කී අල්ල ගන්න හදා. සාර නැත්තම් මම මගේ කියලා අල්ලනවා. උදේට වැටිගලියට දාපු කක්කා ෆ්ලෂ් කරන්න එන්න බැලුව අමතක වෙලා ආවොත් කවුරු හරි එවත මේ කාගේද පොළ කියලා දැනගුවා කියලාද මගේ කියලා කියනවා. නෑ නෑ. ඇයි සාර නෑනේ. ඒක නිසා මොකද කියන්නේ මම මගේ නෑ. මුද්ද එහෙම වැල්ලා තිබිලා කවුරුහරි කිව්වොත් එහෙනම් මේ කාගේද මුද්ද? ආයික මගේ. ඇයි? සාරයිනේ. ඒක සාරයි. සාර වුණාම මම මගේ. සාර වුණාම මම මගේ වෙනවා. අසාර වුණාම මොකද වෙන්නේ? මම මගේ වෙන්නේ නැහැ. එනවා සාරින්න තමයි ඔය මම මගේ තියෙන්නේ. එහෙනම් ඔය මම වගේ කියන එකත් ඔතන පොඩ්ඩක් තියාගන්න. හැබැයි ඕක නෙමෙයි අර අහංකාර මමින්කාර මානනුසය කියන්නේ. ඒක වෙනස් එකක්. ඒක අනාගාමි උතුමන්ට නැති වෙන්නේ. අනාගාමීත්වයෙන් එහා තියෙන එකක් ඒක. මම වගේ කියන මුලා දෘෂ්ටි නැති වෙනවා කියවට එහෙම හරියන්නේ නැහැ. අර මම වගේ කියන ගතිය නැති වෙලා යනවා ඔතන. ඇයි? ලෝකය මක් කියලා දැනගන්නද? අසාරයි කියලා වැටහෙන්නේ. ලෝකය අසාරයි කියලා වැටහෙන්නේ. ඒ ලෝකය මම මගේ කියන දැනින් නිදහස් වෙනවා. එහෙනම් ලෝකයේ අසාරයි නම් පිංගතුනි. ලෝකයේ අසාරයි කියලා වැටහිච්ච ගමන් දැන් ආයි උපදින්න ඕනේ නැද්ද? ආයි උපදින්න ඕනේ නැද්ද? නෑ. ලෝකයේ සාරයි කියලා ගත්ත දෘෂ්ටිය නිසා තමයි උපදින්න ගියේ. දැන් ආයි උපදින්න ඕනේ නැහැ. උපදින්න ඕනේ නැත්නම් දැන් කාගේ පිළිසරණ විතරද තියෙන්නේ? මහා බ්‍රහ්මයාගේ එක තියෙනවද? විෂ්ණු දෙවියන්ගේ එක තියෙනවද? ජේසුස් වහන්සේගේ පිළිසරණ තියෙනවද? නෑ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන තැනට එනවා. එහෙනම් මට වෙන කාගේවත් පිළිසරණක් නෑ. තථාගතයන් වහන්සේගේ පිළිසරණ විතරයි තියෙන්නේ කියන තැනට ආවා. ඕන් ඔය තැනට එනකොට පින්වදෙනි මෙච්චර කල් දීලා තිබ්බේ තථාගතයන් වහන්සේට පල්ලෙහාම අංකයක්. දැන් මොකද වෙන්නේ? ආන්න ඉහළම අංක දෙනවා. ඇයි? උන්වහන්සේගෙන් විතරයි මේක කරගන්න පුළුවන්. මෙතර කල් ධර්මයේ දීලා තිබේ පල්ලෙහා අංකයක්. ලෝකේ සාරයි සාරයි කී කී ඉඳන් දැන් තථාගතයන් වහන්සේට දෙනවා ඉහළ අංකේ, ධර්මයට දෙනවා ඉහළ අංකේ, ශ්‍රාවක සංඝයා වහන්සේට දෙනවා ඉහළ අංකේ. ආර්ය උතුමන්ට ඔන්නෝකට කියනවා පින්වතුනි බුද්ධේ අවිච්ඡ ප්‍රසාද. තථාගතයන් වහන්සේ කෙරෙහි නොකැඩෙන නොබිඳෙන ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ, විශ්වාසයක් ජනිත වෙන්නේ. ඒක ජනිත වෙන්නේ අර ධර්ම අවබෝධය තුළ. මොකද දුක දැක්කා. දුක දැක්කා. එහෙනම් මේ හැම වස්තුවක්ම අසාරණ. මම මොකටද තව මේක ඉන්නේ? මම මේ තව එකක් තව භවයක් හම් වෙනවා කියලා කියන්නේ මහා ධර්ම දෙයක් නේ. මේකෙන් මම නිදහස් වෙන්න ඕනේ. නිදහස් වෙන්න තියෙන එකම මඟ දේශනා කරලා තියෙන බුදුහාම. අන්න එතකොට තමයි ඔබ සරණ යන්නේ. නත්ති මේ සරණං අඤ්ඤ. මේ සරණසන්න. සරණ කිව්වේ ඒකට. සර නසන හේයින් සරණ කීය. සර කියලා කිව්වේ සැරිසරනවා. එනම් මේ භවයෙන් භවයට සැරිසරන එක නවත්තන්න නම් එකම එක පිළිසරණයි තියෙන්නේ. ඒ තමයි තථාගතයන් වහන්සේගේ පිළිසරණ. ඒ තමයි ධර්මයේ පිළිසරණ. ඒ තමයි සංඝයා වහන්සේගේ පිළිසරණ. එහෙනම් ඔන්න ඔතනට ආවා. ඔතන දෙන කෙනා පිංගුතනේ විකෘති වූ ක්‍රියා කරන්න කැමතියි. ලෝකේ අසාරයි කියලා වැඩහිච්ච කෙනා පිංගුතනේ පව් කරනවද? පව් කරන්න කැමැත්තක් තියෙනවා නෑ. පව් කරනවද කියලා ඇහුවොත් එහෙම කියන්නේ නෑ. පව් කරන්න කැමති නෑ. සෝතාපන්නයා පව් කරන්නේ නෑ කියන්න බෑ. සෝතාපන්නයා පව් කරන්න කැමති නෑ. සෝතාපන්නයා පව් කරන්න කැමැත්තක් දක්වන්නේ. ඔබ වියදම් කරලා හදා ගන්නවා ගියා. ඔය ගෙට මීයෝ බෝ වෙනවා. ඔබගේ මීයන්ට දීලා යනවද? ඔබගේ මීයන්ට දීලා යනවද? නැහැ. සෝතාපන්නෙක්ගේ මීයන්ට දීලා යන්නේ නැහැ. හැබැයි රහතන් වහන්සේ නම යනවා. ගේ මීයන්ට දුන්න උන්වහන්සේ ගියා වෙන තැනකට. සෝතාපන්නේ තැන තැන තලයිද මීයෝ ටික? නැහැ. හැබැයි පුතක් යන්නේ තැන තැන තලනවා. ළමයින්ට කියන ඔහෙන් වට කරා, ඔහෙන් වට කරා. දුවේ උඹ ඔහෙන් වට කරා, පුතේ උඹ ඔහෙන් වට කරා, ගෑණි උඹ මෙහෙන් වට කරා. මං තලන්න. පවුලත් එක්ක එකතු වෙලා තලනවා ටික. බොහොම සන්තෝෂයෙන් තලන්නේ. අම්මේ එකෙක් තලුවා. දුවරේ ගෑන අම්මේ මං තව එකෙක් තලුවා. ඔය ආදිවාසීන් තල්ලා තල්ලා තල්ලා දානවා. ඔය දැන් ඔය බැට් එහෙම හදලා තියෙන්නේ නැගලා දිනව නේද පාරේ? පාරේ විකුණන්නේ. අර ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වදින්නේ. බෑර බෑ මේ බැට්මින්ටන් රැකට් එකක් වගේ රැකට් එකක් නැගලා දිනව නේද හැම කෙනෙක්? මොකද කරන්නේ මදුරුවන්? දැන් මොකද කරන්නේ? ඔන්න හැබැයි මේක මොකක්ලුද? ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි. බුදුන්ගේ දේශයයි කිය කිය මොකද කරන්නේ? උඩ පැන පැන අර හයින්දක සත්තු මරලා දානවා. උඩ පැන පැන ගහනවා. තාත්තේ මං ගහනවා මේ. අර තාත්තා හොඳ පුතා. මොකද්ද මේ? ප්‍රාණඝාතයට අනුබල දෙන්න. එහෙනම් පින්වතුනි මේ ලෝකය සාරයි කියලා අල්ලගත් එකාලා පව් කරන්න හරි කැමති. පව් කරන්න හරි කැමැත්තෙන් ඉන්නේ. හැබැයි ඒකල දන්නේ නැහැ ඒකට හම්බෙන විපාක. විපාකයක් දන්නව නම් පින්වතුනි ඒක නේද ඔබ දන්න නිසා නේද ඔබ ඔබගේ දරුවා සත්තු මරන හැදකට කිව්වේ මරන්න එපා කියලා. දැන් හැදෙන කාලාද එහෙම නෙමෙයි. තාත්තා තමයි සල්ලි වල රැකට් එක අරන් ඉන්නේ. මොකටද? මදුරුවෙක් හරි මැස්සෙක් හරි දැක්ක ගම දීපම් පුතේ වැඩි. කැලිම ගත්තා සතාස් ගාල ගැහුවා ඒක එතනමයි. ඔබට ඕක තේරෙයි. ඔබට කරන්ට් එකක් වැදිච්ච දාන. ඕල් 33000 විතර කරන්ට් එකක් වැදුනහම ඔබ කර වෙලා යද්දි ඔබට තේරෙයි මොන දුකක්ද මේ ආවේ කියලා. එහෙනම් මෙන්න මේ පව් කරන්න කැමැත්තෙන් ඉන්නවා පිටුදර මේ පුතංජනයා. නමුත් සෝතාපන්නයා පව් කරන්න කැමැත්තක් නැහැ. හැබැයි තමන්ගේ පුතාට ණයක් දස්ස කරන්න එද්දි පුතාව බේරගන්න කියලා හිතාගෙන අතේ තිබිච්ච එකෙන් ණයට දමල ගහන්න පුළුවන්. ඒක වෙනකෝ මෙතන වෙදෙම මැරුණොත් ප්‍රාණඝාතය තමයි උනේ. හැබැයි කැමැත්තෙන්ද කළේ? කරන්නම දෙයක් නැති නිසා ඒක වීසිකලිය. පන්නේමේ අදහලක් තිබ්බ මිසක් මැරීමේ අදහලක් තිබ්බෙත් නැහැ. හැබැයි මැරුණානේ. එහෙනම් ප්‍රාණඝාතයක් වුණා. කැමැත්තෙන්ද උදු? නැහැ. අන්න ඒකයි සෝතාපන්නය පිංගුතුනි දසකුසලේ කරන්නේ නැහැ කැමැත්තෙන්. එහෙනම් අර කංකති විචිකිච්ඡති කියපු දැලින් අර විකෘති වූ ක්‍රියා කරන්න තිබිච්ච කැමැත්ත මකලා ගියාද? නැති වෙලා ගියා. එහෙනම් සත්කාය දිට්ඨි ඉවර කෙනාද විචිකිච්ඡාවත් ඉවර වෙනවා. මෙච්චර කල අර කාය සත් සාරයි කිය කී හිටපු කෙනා මොකද කළේ? සිල්ෘත සමාදන් වෙමි. මේ දැක්කා වූ සිල් බලෙන් මට දිව්‍ය ලෝකේ අහවල් දිව්‍යාංගනාව වෙන්න ලැබේවා. මේ කළා වූ බුද්ධ පූජාවේ ආනිසංසේ මට බ්‍රහ්ම ලෝකේ යන්න ලැබේවා. මේ කළා වූ බෝධි පූජාවේ ආනිසංසේ මගේ දරුවාගේ ග්‍රහාපල දුරු වේවා. ඔය මොකද්ද? ලෝකේ සාරයි කියලා එක එක තැන් අල්ලගෙන ඒ ඒ තැන් රමණේ කිරීම උදෙසා සිල් වෘත සමාදන් වෙලා හිටියා. ලෝකේ අසාරයි කියන තැනට වැඩිච්ච ගමන් මොකද වෙන්නේ? මේ සිල් වෘත සමාදන් වෙන එක නතර වෙනවා. සිල් වෘත පරාමර්ශනේ නතර වෙන්නේ. ඒ කෙනා තුළ සීලයක් පිහිටනවා. සිල් ෘත වුණේ නෑ. දැන් ඒ කෙනාට සීලයක් පිහිටනවා. ඒ සීලයට කියනවා පිංගුතුනි අරියකාන්ත සීලය. යන් සමාදානං තං වතං සංවරට්ඨේන සීලං. සංවරනකොට තමයි සීලය හැදෙන්නේ. සංවරන්න ඕන. සං කිව්වේ අවිද්‍යා තෘෂ්ණා. අවිද්‍යා තෘෂ්ණා වරද්දි ඒ කියන්නේ ටික ටික අඩු වෙවි යද්දි මොකද වෙන්නේ? සීලය පිහිටන. ඕක හතර මට්ටමකට වෙනවා. පළවෙනි මට්ටමට සංවරණකොට පළවෙනි මට්ටමට සීලය පිහිටනවා. ඒ උතුමද කියනවා සෝතාපන්නයා කියලා. ආන් ඒ සීලය පිංගුතුනි කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, පළුදු වෙන්නේ නැහැ. හැබැයි ඔබ පොයට ගන්න ශික්ෂාපද කැඩෙනවද නැද්ද? කැඩෙනවා. එහෙනම් දැන් සීල් කියනවා සමාදන් වෙන්න පුළුවන්ද? බැහැ. සිල් නෙමෙයි සමාදන් වෙන්නේ පිංගතුනි, ඔබ සමාදන් වෙන්නේ ශික්ෂා පද. ඔය වැරදි අර්ථකථනයක් ඔය ඇවිල්ලා තියෙන්නේ. අපි පොයට සිල් සමාදන් වෙනව නෙමෙයි, අපි පොයට ශික්ෂා සමාදන්. පුළුවන් නම් ඉතින් ඔවා නිවැරදිව කියන්න, බැරි නම් නිවැරදිව හිතා ගන්න අඩුමතර. අදුම තරමේ නිවැරදිව හිතා ගන්න. සිල් ගන්න යනවා නෙමෙයි, සිල් සමාදන් වෙන්න යනවා නෙමෙයි. මොකද්ද සමාදන් වෙන්න යන්නේ? ශික්ෂාපද සමාදන් වෙන්න යන්නේ. යාළුවගෙන් අහන්න, පොයට ශික්ෂාපද සමාදානයේට යනවද? අහන්න එපා, සිල් ගන්න සිල් සමාදන් වෙන්න යනවද කියලා. මොකද සිල් සමාදන් වෙන එකක් නෙමෙයි. සිල් කියන්නේ පිංගදනි තමන් තුළ පිහිටන එකක්. ඒක කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, පළුදු වෙන්නේ නැහැ. ඒ තිබ්බා තිබ්බා තේතිය. එහෙනම් දෙවනි මට්ටමට සංවරද්දි සතදාගාමි වෙනවා. ඒ දෙවනි මට්ටමට සීලය පිරෙනවා. තුන්වෙනි මට්ටමට යනකන් සංවරද්දි අනාගාමි වෙනවා. ඒ මට්ටමට යනකන් සීලය පිරෙනවා. හතරවෙනි මට්ටමට සංවරද්දි සියලු සංවරලා ඉවරයි. සීලය පරිපූර්ණයි. අරිහතුන් වහන්සේ බීමේ. එන ඔන්න හෝ ක්‍රමවේදයක් තියෙන්නේ. එහෙනම් සීලය කියන්නේ මොකද්ද? සංවැරීමක්. අවිද්‍යා තෘෂ්ණා නැසීමක්. අර මුදුන කැඩීමක්. එහෙනම් සෝතාපන්නයාට තමයි පිංගුතනි සීලය කියන එක පිහිටන්නේ. අනික කාටවත් එතනින් පල්ලෙහා ඉන්න කාටවත් සීලය කියන එක පිහිටන්නේ නැහැ. ඒකයි කිව්වේ ඔය ශික්ෂාපදයි සමාදන් වෙන්නේ. සිල් සමාදන් වෙනවා නෙමෙයි. හොඳට තේරුම් ගන්න ඔය දේවල්. දැන් එහෙනම් මේ සෝතාපන්නයාට නොකැඩෙන නොමිදෙන පළුදු වෙන්නේ නැති සීලයක් පිළිදලා තියෙනවා. ඕව නේද සෝතාපට්ටි අංග. බුදුන් කෙරෙහි නොකැඩෙන නොමිදෙන ශ්‍රද්ධාවක පිළිදෙනවා. ධර්මයේ කෙරෙහි නොකැඩෙන නොමිදෙන ශ්‍රද්ධාවක පිළිදෙනවා. ආර්ය සංඝයා වහන්සේ කෙරෙහි නොකැඩෙන නොමිදෙන ශ්‍රද්ධාවක පිළිදෙනවා. අරියකාන්ත සීලයේ පිළිදෙනවා. ඔන්න ඔය හතර තමයි සෝතාපට්ටි අංග. එහෙනම් සෝතාපන්න වෙන්න ඔන්න ඔය කියපු කරුණු ටික නෙමෙයි ඕනේ. අංග ටික නෙමෙයි ඕනේ. මුලින් කියපු කරුණු ටිකයි වැදගත් වෙන්නේ. මේ දුක දැකගත් එක. අනිත්‍ය තුලින් දුක්ඛ දැක්කනම්, දුක්ඛ තුලින් අනාත්ම දැක්කනම් ආන් ඒක නා සෝතාපන්නයි. එහෙමත් නැත්නම් සිංහදෙනේ දුක්ඛ සත්‍ය දැකගත්තා. දුක්ඛ සමුදය දැකගත්තා. දුක්ඛ නිරෝධය දැකගත්තා. නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැකගත්තා. ඔන්න ඔය හතර දැකගත්තා නම් ඒකේ නා සෝතාපන්නයි. ඇයි? ඒකේ නා සම්මා දිට්ඨියටපත් වෙනවා. දැන් ඔබ දුක දැක්කනේ. දුකට හේතුව මොකක්ද? දුකට හේතුව මොකක්ද? ඔය ඔබ දැකපු දුකට හේතුව මොකක්ද? තණ්හාව. තණ්හා වෙන්නේ නැත්තම් ඔබ පෙළෙනවද? ඔබගේ දරුවා නිසා ඔබ පෙළෙනවද නැද්ද? පෙළෙනවා. යාපනයේ කන්දසාමිගේ දරුවා නිසා ඔබ පෙළෙනවද? නෑ. යාපනයේ කන්දසාමිගේ දරුවා හේතුන්ගෙන් නෙමෙයිද හැදිලා තියෙන්නේ? ඔබ වාසකේ පවතිනවද? අවිනිශ්චිතයිද? ඔව්. ඔක්කොම ඔබගේ දරුවාට තියෙනේම ඔක්කොම ඒ දරුවාට තියෙනවා. හැබැයි ඔබේ දරුවා නිසා නේද ඔබ පෙළෙන්නේ? කන්දසාමිගේ දරුවා නිසා ඔබ පෙළෙන්නේ නැහැ නේද? එහෙනම් දුකට හේතුව ඔබ වශයෙන් පවතින්නේ නැති කම නෑ. දුකට හේතුව මොකද්ද? තණ්හා. හොඳට දැකගන්නේ දුකට හේතුව තණ්හා. වශයෙන් පවතින්නේ නැති කම ලෝක ස්වභාවයක්. හේතුන්ගෙන් හැදෙන එක ලෝක ස්වභාවයක්. දුකට හේතුව කියන්නේ තණ්හා. එහෙනම් දුක නැති කරන්න නම් මොකද්ද කරන්නේ? තණ්හාව නිරුද්ධ කරගන්න. තණ්හාව ශේෂ නැතුව ඉතිරි නැතුව ගලවලා අයින් කරන්න. යෝතස්සාය තෝදස්සාය ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුක්ති අනාලි. එහෙනම් සියුම් සියුම් ආකාරයෙන් හරි යම් කිසි අල්මක් තියෙනවනේ සියල්ල මුලින් උපටලා දාන්න. බින්දු මාත්‍රයක්වත් නැහැ. අන්න නිරෝධය. නිරෝධය දැකගත්ත කෙනා ඊළඟට නිරෝධ මාර්ගය දකිනවා. එහෙනම් මේ ලෝකෙන් ආයි උප්පත්ති නතර කරන්න ඕනේ මේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් යන මේ භව ගමන මත එපා කියන දෘෂ්ටියටපත් වෙනවා. අන්න ඒ දෘෂ්ටියට කියනවා සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය කිව්වම යහපත් දැක්ම කියලා කිව්වට තේරෙන්නේ නැහැ ඔක. සං කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් යන මේ භව ගමන. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් යන මේ භව ගමන මා කියන එපා කියන ගතිය. මා මේ බාල සමාගමෝ කියන්නේ මොකක්ද? මා මේ බාල සමාගම කියන්නේ මේ බාල සමාගම යන්නම් මට එපා. අයින් කරනවා. එහෙනම් සං අයින් කරන දෘෂ්ටියටපත් වෙනවා. අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් මම ගැනගෙන මේ භව ගමන නම් මට එපා කියන දෘෂ්ටියටපත් වෙනවා මේ පුද්ගලයා. අන්න යා මාර්ගයට ආවා. එහෙනම් දුක දැකගත්තා, දුකට හේතුව දැකගත්තා, දුක්ඛ නිරෝධය දැකගත්තා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවට ආවා. ආන්නේ පුද්ගලයා සෝතාපන්නයි. ඒ පටිපදාවට ආපු කෙනාට සිංහසනි අර කියපු සෝතාපට්ටි අංග හතරම පිහිටන වායසරය. එහෙනම් දැන් කාට හරි කියන්න පුළුවන් සෝතාපන්න මාර්ගය ඵලයේ නැහැ කියන. එදෙනින් එහාට ඔබට අනාගාමීත්වයේ දක්වා දහම් දෙසුවොත් ඔබට කියන්න පුළුවන් ඒකත් නැහැ කියන. අරිහත්ත්වයේ දක්වා දහම් තියෙනවා, දහම් දෙසුවොත් එහෙම නැහැ කියන්න පුළුවන්ද? නැහැ. ඒකයි කිව්වේ පිළිදෙනි මාර්ගපලිය වැහිලා නැහැ. මහරහතන් වහන්සේලා ලෝකෙට බිහි වෙනවා. මහරහතන් වහන්සේලා බිහි වෙලා උන්වහන්සේලා පිරිනමම් පානවා. ඒ පිරිනමම් පාව මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලාත් ඔන්නම් පෙන්වන්න මම ඔබට. අවිශ්වාසයි. ඔබට තියෙන ධාතුනාදී දින්න විතරක් නෙමෙයි. තමන් තුළින් මේක කරගන්න. මාර්ගයේ ඵලයේ තියෙන බව ඔබට හොඳටම පේනවනේ. ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සෝතාපන්නිය දහම් දහස් ගානින් බිහි වෙලා ඉන්නේ. මං කිව්වේ ජාත සෝතාපන්නියම 12000කට වැඩි ඉන්නවා. ඔය ඔක්කොම අරිහත්ත්වයට පත් වෙන්නේ නේද ඉපදු? එහෙනම් දැන් ඔබට තේරෙන්නේ නැද්ද වින්දෙනි මේ ලංකාවට වෙන්න යන දේ ඉස්සරහ? ඔය 26 වෙනිදා එහෙම තියෙනවා මහා සත්‍යක්‍රියාව. ඔබට ආරංචි ඇති නේද? අනුරාධපුරයේ රුවන්වැලි සෑ හාමුදුරු ගාව ලොකු සත්‍යක්‍රියාවක් තියෙනවා. ආර්ය පිරිස එකතු වෙලා මේ ලංකා ද්වීපය තුල ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා බිහි වේවා කියලා කරන සත්‍යක්‍රියාව. පුළුවන් අය යන්න. යන්න අමාරු අය ගෙදර ඉඳලා හරි ඒ වෙලාවට පහන් ආලෝකයක් දැල්වලා තථාගතයන් වහන්සේට ඒ සත්‍යක්‍රියාව කරන්න. මේ ලංකා ද්වීපය තුල ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වෙන්න කියලා. වයස ප්‍රශ්නයක් නැහැ පින්වතුනි මෙතන. මම මේ තරුණිය කුළු ගන්නන්නේ ඒකුණ්ඩ මේකෙම මේක කරලා ඉවර කරන්න පුළුවන්. වයසක කෙනෙක් වුණා මේ මාර්ගයට නතු වෙලා මේක කරගෙන කරගෙන කරගෙන ගියානම් මොනවා හරි ඵලයකදී නතරයි බැරි. මාර්ගඵල කියන ඒවා අඩු වෙන්නේ නැහැ, ෂේ වෙන්නේ නැහැ. ඊළඟකට අරන් යනවා. අපි හිතමු සෝතාපන්න ඵලයේදී මැරුණා. පුරුදු කරපු ගතියකටම තමයි ඊළඟ එක උපදින්නේ. එහෙනම් ඊළඟ එකේ සෝතාපන්නය නිසා කොහොම සතර අපාය යන්න හේතුවක් නැහැ. එහෙනම් මනුස්ස හෝ දිව්‍ය අධ්‍යයක උපදින්නේ. ඒ උපදින්නේ බොහොම ශනිකව උපදිනවනේ. ඒ ඉපදිච්ච ගමන් ආයි මේ ධර්මය ඇහෙනව නේද? ඇයි මේක විනාශ වෙලා නැහනේ? හැබැයි මේකට අනුගත වෙච්ච අයට විතරයි මේ chance එක තියෙන්නේ. මේ නිකන් ඉන්න අයට ඒවා ඉන්නේ නැහැ. මනුසත්ත්වයක් ගන්න ලේසි නැහැ. මේ අවිද්‍යාව තෘෂ්ණා නසාගෙන නසාගෙන යන්න ඕනේ පිංගුදේ. නැත්නම් අපි දහවලු වැඩ කරන එක නතර කරන්නේ නැහැ. ලෝකේ සාරයි කියලා වැටුණොත් ඕක කරන එක නතර කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඔය ඔෆිස් වල හොරකම් කරන ඒවා නතර කරන්නේ නැහැ මිනිස්සු. සමහර අය ඉන්නවා හැබැයි. මේ ලෝකේ අසාර බව අවබෝධ කරගත්තා. ඒ අය වැරදි වැඩ කරන්නේ නැහැ. පැය 8යි නම් වැඩ කරන්නේ පැය 8 වැඩ කරනවා. දවල්ට කන්න තියෙන එක පැය නම් හරියටම පැයයි ගන්න. තමන්ගේ වැරදිගේ නොපිරිලා ඉතු කරනවා. ලෝකයේ සාරයි කියලා අල්ලගත් එකට ඕව නැ අනක් ගුණක් නැ. ඒක ඕනේ දහවල් වැඩක් ගන්න. තමන්ගේ වැඩේ කරගන්න. ඉතින් ඒකයි තියෙන්නේ. එහෙනම් මේ මාර්ගයට අනුගත වුණාට වයස වුණත් කමක් නැ මාර්ගයට අනුගත වෙයි. සද්ධර්මයේ ශ්‍රවණය කර කර මේක අවබෝධ කරගන්න. වීරිය වඩන්න මේක කරන්න. නිරන්තරයෙන් දහම් අවබෝධ කර කර රාග දේශ මොහ පහ කළා දාන්න. දහම් මැසරු කරන්න, රාග දේශ මෝහය පහ කරන්න. ඔය වැඩ පිළිවෙල තුල ඉන්න. පුළුවන් තරම්. ඕකෙ දින්නම මැරිලා ගියා. ඒකට හේතු වාසනා සහිතව තමයි ආයි උපදින්නේ. ආන් ඒ උපදිනකොට අපි කියයි ආයි දැන් පේනවා කියලා ජාත සෝතාපන්නය 20000ක් ඉන්නේ. ඇයි මේ අත්දැකීම් ඔබ එක කරගත්තා? කරගෙන ඉතුරු ටික කරගෙන යන්න කලින් මල. දැන් ආයි උපදින්නේ ජාත සෝතාපන්නයෙක් විදිහට. එහෙනම් එතනින් එහාට ඒක ඉවර කරගත්ත හැකි. එහෙනම් මේකේ පරදින්නේ නැහැ කවුරු. මේකේ පරදින අය කවුරුත් නැහැ. එහෙනම් දැන් ඔබට නෙමේ ආරාධනය තියෙන්නේ. ඔබ හිතා ගන්න ඔබ විසින් මොකද්ද කළ යුත්තේ? තවදුරටත් මේක උලාකකා ඉන්නවද? එහෙම නැත්නම් මේකේ නිදහස වෙනවා. නිදහස වෙන තීරණේ ගත්තාට පුළුවන් අපි මොන ගහන්නේ නැහැ. ඔබට සියලු දේ සපයලා දෙනවා. හුදෙක්ම නිවන් පිණිස යොමු වෙච්ච ආරාමයක් ඉදි කරනවා. හුදෙක්ම නිවන් පිණිස විතරයි. අනාර මං කියපු භක්තිමන්තේන්ට එතන ඉඩක් නැහැ. හරි කරදරයි මේ මිනිස්සු ආවම. මේ හොඳට ඉන්න භික්ෂුන් වහන්සේලා ගාවට යනවා. උන්වහන්සේලාගෙන් බණ ටිකක් අහනවා. ඊළඟට ලෝකෙට කී කියන උන්වහන්සේලා අරහතුන් වහන්සේලා කියලා. ඊළඟට ලෝකෙ ඉන්නේ මොකද කරන්නේ? ලෝකෙ ඉන්නේ මොකද කරන්නේ? අර අර හාමුදුරුවන්ට බයිනවා. ඔය වැඩි හරියක් උන්වහන්සේලා කියලා නෙමෙයි, උන්වහන්සේලා අරිහත්ත්වය ප්‍රකාශ කළා නෙමෙයි. එහෙම කරන අය ඇති. අර මඩේ අර භක්තිමන්ත පිරිස් පොඩ්ඩක් මොකක්ද කිව්වා නම් ඕක අල්ලගෙන ආ අරිහතන් වහන්සේ, අරිහතන් වහන්සේ. ඉතින් අර වටේ ඉන්න පිරිස් ඔක්කොම අර උත්කමයට බයිනෝ අපහසක නිකං ආර්ය උපාදයට ලක් කරනවා අනිත් මිනිස්. ඔය උන්වහන්සේලා කියපුවා නෙමෙයි වැඩි හරියක් තියෙන්නේ. ලෝකෙට මුර ගන්න නැහැ නේ උන්වහන්සේලා. අවශ්‍ය දැනගදී කියනවා මිසක් ලෝකෙට මුර ගා කියන්නේ නැහැ. මේ භක්තිවන්තයෝ නම් අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ සද්ධාවන්තයෝ විතරයි. එහෙනම් ඔබට සද්ධාවන්තයෙක් නම් ඔබ දහම් අවබෝධ කරගෙන නම් ඉන්නේ. ඔන්න ඔබට තියෙනවා පිකතුනි තනක් ඇවිල්ලා වැඩේ කරගන්න. හැබැයි වීරවන්තයොන්ට විතරයි. එතනට එන නිකන් එහෙම ඉන්න බෑ. කාටවත්. ගිහි හෝ පැවිදි කාටවත් නිකන් ඉන්න බෑ එතනට ඇවිල්ලා. මොනව කරන්න ඕනේ? වීරිය වඩන්න ඕනේ නිවන් දැකලා. අරිහතුන් වහන්සේට විතරයි නිකන් ඉන්න පුළුවන්. ඔබගේ දරුවා විභාගෙට ලියනකොට ඔබ මොකද්ද කිව්වේ? ඔබගේ දරුවා විභාගෙට ලියන නම ඔබ මොකද්ද කිව්වේ? පාඩම් කරාම පාඩම් කරාම පාඩම් කරාම පාඩම් කරාම විභාගෙන් පස්සේ නිකන් ඉඳලා එහෙම නේද කිව්වේ? එන එතනදිත් ඒක නේද වෙන්න ඕන? වීරේ වඩලා අධිහත්යේ සාස්ත්‍රාත් කරගත්තාම ඔන්න නිකන් හිටියක්. එතකම සිංහතුනි වීරේ වඩන මහ උතුමන්ට තියෙන තැන ඕන කෙනෙකුට ඇවිල්ලා ඒක කරගන්න පුළුවන් අවශ්‍යතාවය තියෙන්නේ වීරේ වඩන්න. එහෙම නැතිනම් අවශ්‍යතාව එන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ එතන. මේ කටයුතු වල ඔබ ලෑස්ති නම් ඔබට පුළුවන් ඇවිදින්න ඒ කටයුතු කරගන්න. අපේ මහා සංඝරත්නයේ බලන් ඉන්න ඔබ පැවිදි කරගන්න. ඒ උතුම් කර්තව්‍ය උදෙසා වෙන ඒවට නෙමෙයි. ඒ උතුම් කර්තව්‍ය උදෙසා ඔබ පැවිදි කරගන්න. තරුණ තරුණියන්ට අවස්ථාව තියෙනවා. ඔබට පුළුවන් මේක ඉවර කරගන්න. නොමලොත් මන් දන්නේ නැහැ මැරෙයිද නැද්ද කියලා. නොමලොත් පුළුවන්. මලක් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක කර කර ඉඳද්දි මලොත් ඊළඟ එක සැකසিলা එන්නේ. ඊළඟ එක සැකසিলা එන්නේ. ආයි මේක කරගන්න නේද? එහෙනම් ඊළඟ එකේ හරි ඉවර කරගත්ත හැකනේ. පින්වතුනි හොරු ගැහුවත් මොකද පින්වතුනි නිවන් දැකලා නේද? හොරු ඔහොම නෙමෙයි පින්වතුනි මේ නියපොත්තේ ඉඳලා රැහැලා දැම්මත් කමන්නේ. නිවන් දැකලා මේ කුණු ගොඩ ඉවරයිනේ. මේ ඉපදිනවා කියන මහා දහජරා වැඩේ ඉවරයිනේ. මේ කොහොම ගැහුවාම මොකෝ? නිවන් දකින්න නැති කෙනෙකුට හොරු ගැහුවොත් එහෙම. ඒකත් තව හොරු ගැසීමක් විතරයි නේද? ඒකත් තව එක හොරු ගැසීමක් විතරයි. තව කොච්චර ගහයිද ඉස්සරහට? ඒකයි කියන්නේ. මේක පුළුවන් නම් කෙලවර කරගන්න උත්සාහ කරන්න. නැත්නම් මහා අපරාධය ජීවිතවලට කරගන්න. මේ කාලේ බිංගුතුනේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ පහළ වෙනවා. මේ පුංචි දරුවෝ ඉන්නවා. ශනිකව මේ දහම් පද මතක හිටිනවා. හරි ආශ්චර්යවත් දේවල්. පුංචි දරුවෝ ඉන්නවා ධර්මයේ කතා කරන. එනම් මේ දරුවා පුංචි කියලා ඒකට ධර්මයේ නොදී ඉන්න එපා. මේ කියපු ධර්ම නියාමේ. ඒ දරුවත් එක කතා කරන්න ගෙදර. ඒක සෙල්ලම් බඩුව කතේ තියාගෙන සෙල්ලම් කරද්දී අවුරුදු 3 වුණත් තේරෙනවා මේ කියන එක. අවුරුදු 4 හොඳටම තේරෙනවා 5 තවත් හොඳට තේරෙනවා. ඉතින් අවුරුදු 5 දරුවෙක් සෙල්ලම් බඩුවක එක සෙල්ලම් කරද්දී ඔබට කියන්න බැරිද? පුතේ මේ සෙල්ලම් බඩුව හැදිලා තියෙන්නේ හේතුන්ගෙන්. ඔය හේතු එකක් හරි නැති වුණොත් මේ සෙල්ලම් බඩුව කැඩිලා විනාශ වෙලා යනවා. එහෙනම් මගේ පුතා මේ සෙල්ලම් බඩුවට ඇලුනොත් එහෙම මේක කොයි වෙලාවෙ කැඩෙයිද දන්නේ. ඒක නිසා මගේ පුතාව පෙළනවා. එහෙනම් පුතේ මේක සෙල්ලම් කරන්න මේකට ඇලෙන්න එපා. අන්න දරුවට උගන්වනවා පොඩි කාලේ ඉඳලා මොකද්ද? අතින් අල්ලගෙන හිතින් අතාරින ක්‍රමී. ඕක දීලා බලන්න. විභාගේ වේලුණා කියලා බෙල්ල තියයිද කියලා කෝච්චියට. කොල්ලා බෑ කිව්වා කියලා කෝච්චියට බෙල්ල තියයිද කියලා. නි පොඩි දරුවට තේරෙනවා. එහෙනම් ඒක සත්තාවුදී වෙනකොට පින්වදිනේ ඒක අවබෝධ කරනවා මේ. අරගෙන ආලා දෙන්නවා. ඔබ අහලා දිනව නේද පින්වදිනේ සතාගතයන් වහන්සේ දේශනා කරපු දස සංඥාව. ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥාව. විරාග සංඥාව, නිරෝධ සංඥාව. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ. සබ්බ පටිපටි නිස්සග්ගෝ තණ්හංගේව විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියන. ඔබට වැද්ද හිතෙන වැඩක් පෙන්වනවද? මේ තුන් හැවිරිදි දරුවේ දැන් හිතාගන්න මේ ලෝකෙ කොහෙටද යන්නේ කියලා. ලෝකෙනේ මේ ලංකාව. ඒතං සංතං ඒතං පණීතං යදිදං සබ්බ තුන් හැවිරිදි දරුවේ. මේ දැන් කියන්නේ කොහොමද? මේ දැන් කියන දැන් පේනවද ලක්දිව යන විදිහ? එහෙනම් ඔබ තුලින් අලිහතුන් මහන්සලා බිහි වෙන කටයුත්ත කරගන්න. බිහි වෙන අලිහතුන් මහන්සලා සාදුකාර තියන්නේ නැතු තමන් තුලින් මේක බිහි කරන්න උත්සාහ කරන්න. ඒකට වීර්ය වඩයි. මම බොරුවට නෙමෙයිනේ කිව්වේ. මහා ශ්‍රේෂ්ඨ දරුවෝ මේ ලෝකෙට පහළ වෙලා ඉන්නේ දැන්. තව දෙන්න අවුරුදු 10ක් මම පෙන්නන්න. ඔය අපි හදන ආරාමේ පින්වදින අවුරුද්දක් යන කලින් මහරහතන් වහන්සේලා බිහි වෙනවට සීළු සාධක තියෙනවා. ඒ උදෙසා වීර්ය වඩන මහා උත්තමයෝ ඇවිල්ලා ඉන්නේ. එයා ඒ කාන්තාව මේ කාන්තාවේ කරගන්න. මේකට වීර්ය වඩන්න නැති අම්ම පුතක් ජනේන්ද්‍රන හිතන වැඩි අරිහත්ත්වය කියන එක අම්මෝ කවද කරන්නද කියලා. තමයි හිතනදී අපි මිනිඳුන්ගේ මුලාවටපත් කරනවා කියලා. අරිහත්ත්වය ගැන කියන මුලාවටපත් උනත් කමක් නැහැ. අරහත් වෙන්න කිලිලා. ඔව්ද නැද්ද? මේ කාම වඩ ගොහුවේ මුලාවටපත් වෙලා ඉන්නවට හොඳ නැද්ද ඒක? දැක්කද ඇටියක් වැටෙනවා. ඔය වේලිච්ච ගෙඩියක්ද වැටුනේ? එහෙනම් වේලිච්චයි බය වෙන්න එපා. මෙතනදී බය වෙන්න තියෙන්නේ කවුද? ඇටි. අවුරුදු 40ට අඩු ඇටි. ඇටි තමයි බය වෙන්න දින ඔය පෙන්වුවේ දැන් ඇටි වැටෙනවා කියලා වේලිච්ච පොල් ගහේ තියෙද්දි. හොඳට තේරුම් ගන්න ධර්මතාවයම පෙන්වලා දුන්නේ ඔය. එහෙනම් මේ මහ ලොකු උජාරුවෙන් එහෙම ඉන්න එපා. තමන්ගේ වැඩේ කරගන්න පිංගුතුනි වැඩේ මන් නම් කියන්නේ මේකයි. මේ මාර යුද්ධේ කරන්න කියලා මලක් කමක් පංච මාරයන්ට යට වෙලා හීනේ දීනේක් වඩා මැරෙනවට වඩා ඉතින් මේ යුද්ධ කරලා බලන්න. මේ යුද්ධ කරලා දිනන්න බලන්න. ඒකට උත්සාහ කරන්න සීරු දෙන්න. ඔබට පේන්න තියෙනවා රට යන පැත්ත. අද නම් ඉතින් හොරගම් වංචා ඇති ඕනේ තරම්. තවත් ඉදිරියේදී එහෙම වෙන්නේ නැහැ පිං. මේ රට මහා ශ්‍රේෂ්ඨ තැනක් වෙනවා. ඒක අපි සමාධියතව දැකලා තියෙන්නේ. ඔය සීඩී අහපු අයද ඇහිලා තියෙනවා. පොල්ලත්තක් කහපාට වෙන්න වගේ පාරක් පාරක් ගානේ කහ සිවුරෙන් වැහෙන කාලයක් එනවා. මහා ඈතකට යන්නේ නැහැ, ළඟ ළඟ එනවා. ඒ කාලේ රටේ ජනාධිපතිවරය බව මාර්ගඵලලාභීෙක් වෙලා ඔය හදන ස්ථානයේ තේව සමාදන් වෙන්න ඉන්න බව අපි දැකලා තියෙනවා. ඉදිරියේදී මන් දන්නේ නැහැ කවුද ජනාධිපතිවරය කියලා. ඒක මගෙන් අහන්න එපා. විහිවේ කවුරු හරි. මෙතුමල දන්නෙත් නැහැ, මන් දන්නේ නැහැ. එහෙම වෙන්න නියමිතයි. මේ රටේ රජා ධාර්මිකයෙක් වෙන කාලයක් එනවා. මේ රටට හොඳ කලක් යනවා. මේ සම්බුද්ධ ශාසනය තව අවුරුදු 600ක් ඔය විදිහට පවතිනවා. 600ක් 700ක් විතර කාලයක් ඔය විදිහටම පවතිනවා. ඒ කාලේ තමයි මේ උදා වෙන්නේ. මාර්ගඵලලාභියෝ ලක්ෂ ගණනින් බිහි වෙනවා. අරියතුන් වහන්සේලාට එහා බිහි වෙන්න බෑ මාර්ගඵලලාභියෝ. නේද? සෝතාපන්න මාර්ගඵලලාභිය කොච්චර බිහි වෙනවද? එක අරියතුන් වහන්සේ නමක් ලෝකෙට බිහි වුණා නම් මාර්ගඵලලාභිය කොච්චර බිහි කරයිද උන්වහන්සේ? ඒක නිසා තමයි මම තරුණ තරුණියන්ට කියන්නේ මේ. මෙතන අවශ්‍යතාවය තියෙන්නේ මුදල් නෙමෙයි. අවශ්‍යතාවය තියෙන්නේ මොකද්ද? අරිහත්ය. අපිට නැත්තේ සල්ලි නෙමෙයි. අපිට නැත්තේ අරිහතුන් වහන්සේලා. අපිට අඩු අරිහතුන් වහන්සේලා පින්වතුනි අපිට සල්ලි තියෙනවා. ඒක නිසා නැති දේ වටින දේ උපද්ද ගන්න උත්සාහ කරන්න හැම කෙනෙක්. එක උතුමේ බිහි වුණා නම් ඇති හොඳකෝ. ඉන්න උත්තමයෝ මං කියන්නේ තව එක උතුමෙක් බිහි වුණා නම් ඇති. ඒ උත්තමයන්ට පුළුවන් තව ලක්ෂයක් ගොඩ දාන්න. දිව්‍ය අබ්‍රහ්මිය කොච්චර ගොඩ යන්නේ? ලෝකෙට මොනතරම් ශාන්තිය අද උන්වහන්සේලාගෙන් පිට වෙන සුදු කිරද? එහෙනම් පින්වතුනි ඒ උදෙසා අදිස්ථාන කරන්න. තමන්ගේ වීරයා ඒ උතුම් රහතන් වහන්සේ බවට පත් කරගන්න. ඔය කාඩ්බෝඩ් වීරයෝ වීරයෝ කරගන්න එපා. ඒ උතුම් මහරහතන් වහන්සේලාව තමන්ගේ වීරයා කරගෙන ඒ මඟ ගන්න පින්වතුනි, ඒ මඟ අරගෙන ඒකෙන් දිනා ගන්න. අද අදිස්ථාන කරගන්නේ. ඔබට අවශ්‍ය ඕනෑම පිළිසරණක් අපි දෙනවා. ඔය ධර්මයේ ඔබයි වෙබ්සයිට් එකේ ආරාමයට එන පාර තියෙනවා. ඕනේ කෙනෙකුට පුළුවන් ඒකට ඇවිදලා සම්බන්ධ වෙන්න. සැප්තැම්බර් 1 වෙනිදාන් පස්සේ උදව්පදව් කරන්න එන පිරිස ඉන්නවා. එයාට පුළුවන් දැන් ඇවිල්ලා උදව්පදව් කරන්න. ඒකට සාදු නාදී හරි උදව් කරන්න පුළුවන්. ඒකත් උදව්වක්. සාදු නාදයක් හරි ඒ ගැන සිහි කරලා දුන්නා නම් එයාටත් ඒ ආරාමයේ හිමිකමක් එනවා. එහෙමයි ඒව හැදිලා තියෙන්නේ. ඔබට පුළුවන් බින්දුවෙන් ඇවිදලා මාස දෙක සතිය ඉඳගෙන තමන්ගේ වැඩේ කරගන්න උත්සාහ කරන්න. එහෙමත් නැත්තම් පැවිදි වෙලා සාසනයෙන් දිවි කැප කරගෙන මේ භව ගමන කෙලවර කරගන්න. ඒක තමයි අපි පළවෙනිම අනුදනින්නේ. ඒක කරගන්න ඉක්මනට මේක කරගන්න. ලෝකෙත් දෙක ඉන්න ඇයි ඒක කරන්න හම්බෙන්නේ නැහැ. ලේසි නෑ වැඩේ. ඒ ආරාමයේ දින එක නීතියක් ආරාමයට එන අයට. ඒ තමයි ලෝකේ වෙනේවා. ඒ ආරාමයේ ඉන්න උත්තමිය සමග කීම තහනම්. ඇයි ජනාධිපතිගේ මාරුවීම ඔබගේ නිවනට උපනිශ්‍රයයිද? නෑ, නිවනට බාධකයි. ඒව දැනගන්නේ එහෙනම් ලෝක ධර්ම අවශ්‍ය නෑ. බුද්ධ ධර්ම වලින් නිවන් දකින ක්‍රමවේදයක් එතන හදන්න. ඒ උත්තමයන් වහන්සේලා එතනට ඇවිදින්නා. දානය අරගෙන නැවත කැලේ වදිනා. උන්වහන්සේලාට කුටි හැදිලා තියෙනවා. කුටියක් කියලා කියන සමහරට ගහක් යට වෙන්න පුළුවන්. තුන් සිවුරට පාත්‍රයට නැමිච්ච එක වේලකින් දන්වලද, එක වේලකින් යැපෙන, එක පාත්‍රයකින් යැපෙන ශ්‍රේෂ්ඨ පිරිසක් බිහි වෙගෙන ඉන්නේ. ඔබ බලන්න ඔබ තුළිනුත් ඒකේ නා බිහි වේවි කියලා. මේ කිව්වේ දූතාංග සාමාන්‍ය ක්‍රමයේ නෙමෙයි. එතන බිහි වෙනවා දූතාංග රකින පිරිසක්. දැඩි අංග රැකලා මේ භව ගමන කෙලවර කරගන්න වැඩ පිළිවෙල කීදේ. ඒක උත්සාහ කරලා බලන්න. ඕනේ කෙනෙකුට පුළුවන් ඒක කරගන්න. සියලු තොරතුරු තියෙනවා පිංගුදෙනි ධර්මයයි ඔබයි වෙබ්සයිට් එකේ, Facebook එකේ ආදී වශයෙන්. ඒවට යන්න පුළුවන්, ඒවට ඇක්සස් තියෙන අය. ඒවට ගිහිල්ලා අනිත් අයට කියන්න. කොලයක් print කරගෙන හිටියා ඒක ගේන්න අමතක වෙලා. ඒ කොලේ තිබ්බ ආරාමයට එන මග. නැත්තම් අපි මේ සංවිධායක මණ්ඩලයෙන් ඒක ඉල්ලගන්න. ආරාමයට එන පාර. ඕනෙ කෙනෙකුට පුළුවන් ඇවිදලා උදව් කරන්න ශ්‍රමයෙන් ධර්මය අහන අයට විතරක් පුළුවන් ඒකට ආධාර කරන්න. ධර්මය අහන අයට විතරයි, අනිත් අයට ආධාර කරන්න බෑ. මොකද පින්වතුනි අපිට ආධාර වල කිසි අඩුවක් නැහැ. තමන්ගේ දිවි දෙවනුකටගෙන මේක රකින්න පිරිසක් ඉන්නවා සම්බුද්ධ ශාසනය රකින්න. ඔබ අතරත් එහෙමයි ඇති. ඒක නිසා ආධාර වල සල්ලි වල කිසි අඩුවක් නැහැ. එන යමෙක් ආධාර කරනවා නම් ඒ කෙනා ඒකාන්තයෙන් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක් විය යුතුයි. මුදලාලට ආධාර කරන්න දෙන්නේ නැහැ. මුදලාලට ආධාර කළ හැකි උපාසකයෙක් වෙත මුදුනේ කියලා ආධාර කරන්න බෑ. මොකද කාගේවත් නම් ගහන්නේ නැහැ කොහෙවත්. කිසිම දැනක නම් ගහන්නේ නැහැ කාගේවත්. එහෙම ක්‍රමවේදයක් කියන්නේ මේ ධර්මයේ අහලා හික්මෙන අයට විතරයි ඒවට ආධාර උපකාර කරන්න පුළුවන්. නම ගහ ගන්න බලාපොරොත්තුෙන් කිසිවක් කරන්න බෑ. මම දවසක් පන්සලකට යද්දි පොඩි කබඩ් එකක් පූජා කළා මාත්‍ති. කබඩ් එකේ භාගයක් විතර වැහෙන්න ගහලා තියෙනවා නම. මං හිතන දැක්කේ පූජාවක් නෙමෙයි ඇඩ් එකක්. ටීවී එකේ ඇඩ් යන්නේ වෙළඳ දැන්නේ. මං හිතන දැක්කේ තනි කර වෙළඳ දැන්නේ මං. මොකද නවට ඉස්සරහින් පට්ටන්දර 20ක් විතර දෙනවා. නි මෙල දැන්නීම නෙමෙයිද? ඔබ හිතනවා ඒක පින් බින්දු මාත්‍රයක් තියෙනවා කියලා. හිතාගෙන ඇති අය බුද්ධ ශාසනේ ප්‍රවට්ටල ගන්න. ඒක පින් බින්දු මාත්‍රයක් නෑ. තනිකරම තියෙන්නේ ඇඩ් එකක් දාලා තියෙනවා පන්සලේ. එච්චරයි. ඒක නිසා පින්වතුනි ඇඩ් දාන්න දෙන්නේ නෑ අපි කාටවත්. මේ ධර්මය අහලා ශ්‍රද්ධාවන්ත පිට පිරිස නිවන් දකින්න එන තැනක ඒ මට්ටමට තමයි මේ දේවල් තියෙන්නේ. ඔබ පුළුවන් තරම් මේ ධර්මයේ අහන්න. ඔබට සීඩී එකක් පත් කරයි අපේ සංවිධායක මහත්වරු. පැය 30ක විතර නේද මහත්තයා? පැය දේශනා 38. ඒ කියන්නේ පැය ඒ සීඩී එකේ දේශනා 38ක් තියෙනවලු, DVD එකක් දේශනා 38ක් තියෙනවලු, පැය 100 ගානක්. ධර්මයයි ඔබයි සීඩී 1 2 3 4 ගත්තේ අය මේක ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකෙන් අරගෙන තමයි සංක්ෂිප්ත කරලා හදලා තියෙන්නේ. ධර්මයේ ඔබ 1 2 3 4 තමන් ගාව නැත්තම් මේකෙන් අරන් ගිහිල්ලා අහන්න. අහනකොට ඔබට තව තව වැටහි මේ ලෝකය. මේකෙන් එතර වෙන්නම හිතේ. එතර වෙන්න හිතෙච්ච ගමන් අත උසන්න. ඇවිල්ලා අපි වහම්බේ. ඉතුරු ටික අපි කරලා දෙන්න. හැබැයි වීර්ය වඩන එක ඔබ කරන්න. ඉතුරු ටික අපි සම්පාදනය කරනවා. ඔබට මේ මාර්ගය වටා ගන්න. ඔබට හේදෙන අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා විතරක් කිව්වට මදි. ඒක බිහි වෙන තැනට කරුණු කරන්න ඕනේ. ඒ සියල්ල අපි කරනවා. අපි කියලා කිව්වේ තායි ඔබම තමයි. මං තනියෙන් කරන වැඩ නෙමෙයි මේ. ඔබ සියලු දෙනා තමයි ඒක කරන්නේ. ඉතින් ඒ විදිහට බණ පිළිවෙල සකස් කරගන්න. අද මේ ධර්ම දේශනාව පටන් ගන්නකොට මට පුංචි දෙයක් අමතකුණා කියන්නේ. ඒ තමයි ඔබගේ සෙලියුල දුරකඩන ඔෆ් කරගන්න කියලා. ඉතින් කියන්න අමතක වෙච්ච නිසා සෙලියුල දුරකඩන එක 20කට වඩා මං ඉතන රින් වුණා. ඉතින් ඊළඟ ධර්මදේශනාවට යනකොට ධර්මදේශනාවක් අහන්න යද්දි තිංගතුනි ඔය තුට්ටු දෙකේ ෆෝන් එක ඔෆ් කරලා දාන්න. හේතුව අන්න අයගේ ධර්ම සමාධියට ලොකු බාධාවක් ඒක. එහෙනම් යමෙක් ධර්ම සමාධියට බාධා වෙනවා කටයුතු කළොත් ඒ කෙනාගේ නිවන වැහෙනවා. එතන දැන් ආදුනාට කමක් නැහැ. කලින් ඕෆ් කරගන්න බැරි වුණා. නමුත් කල්පනා කළාම ඕෆ් කරගන්න එතනට ගියේ. මොකද තව කෙනෙක්ගේ දහම් සමාධියට කලාද වුණා කියලා කියන්නේ. ඔබට හන්නේ සාපයක් උදා වෙනවා. මම ඒකයි කියන්නේ පොඩි අය අරගෙන ඉන්න එපා බණ අහන්න. පොඩි අය කියලා කිව්වේ මේ වගේ අය නෙමෙයි. මේ වගේ අයට ධර්මයේ තේරෙනවා පැත්තකට වෙලා ඉඳලා ධර්මයේ ඇහුනේ. පොඩි අය කියලා කිව්වේ අතදරු. ඔය දුවලා බැලලා කෑක ගහින්න පොඩි උ. ඒ අය එක්කන් ඉන්න එපා බනහන. මොකද පිංගතනි ඒ අය නිසා තව කෙනෙක්ගේ ධර්ම සමාධියට බාධා වුණොත් ඒක ලොකු සාපයක් වෙන්න පුළුවන් ඒ දරුවට. පාපයක් නෑ හිතලා කරන්න නැති හිඳින්. නමුත් සාපයක් වෙන්න පුළුවන්. කපුටෙක් හරි කෑ ගහගෙන ගිහිල්ලා අනිත් අයගේ ධර්ම සමාධියට බාධාවක් වුණොත් ඒ කපුටට පවා සාප වෙන්න පුළුවන් ඒක. ඒක නිසා ඊළඟ ධර්ම දේශනාව ඉඳලා කවුරුක දේශනා කරත් කමන්නේ. ධර්ම දේශනාවට ඉඳගනින්දි හොඳට චෙක් කරලා බලන්න. තමන් නිසා තව කෙනෙකුට මේ දහම් දේශනාවෙන් බාධා වෙනවාද? ඔන්න ඕක පොඩ්ඩක් සිහි කරලා බලන්න. එහෙනම් දැන් ඔය ශික්ෂාපද සමාදානයේට යනකොට ඉටිකොල අරයි යන්න එපා ඉඳගා. ඇයි? ඉඳගත්තේ ඉඳලා චරබර ගන්නව ඇත. අනිත් කෙනාගේ සමාධියට ලොකු බාධාවක්. ඕවා ඉතින් ඔබ හිතන්න. හිතක් තියෙනවා මොලයක් තියෙනවා. ඔය දෙක ගැළපි ගැළපි හිතන්න පුළුවන්. හිතලා බලන්න. හෙදි කැලක් අරන් ගියා නම් හරින්නේ. තද්දයක් ඉන්නේ නැහැ කිසි කරදරයක් නැහැ. රෙද්දනවල දාගත්ත සාක්කුවේ නැගිටලා ගියා. ඉටිකොලේ නවන කොට මොකද වෙන්නේ? ඈ? ඉතින් මහා සද්දයක්. කොහමද ඉටිකොල 100ක් කට්ටි 100 දෙනෙක්ක නැවුවොත් එන්නේ? හති පොල්ල දැම්මා වගේදී. ඉතින් එහෙම නිසා අපි හිතන්නේ. ඉතින් ඒකේ කාරණාවක් මම මේ නිකන් කිව්වේ. හිතරිද්දන් එහෙම කිව්වා නෙමෙයි. ඔය ෆෝන් රින්ග් වෙච්චාගේ හිතරිද්දන් එහෙම කිව්වා නෙමෙයි. මන් දන්නවා ඒක අමතක වීමකින් සිද්ධ වෙන්නේ කැමැතික මේ ඕනේ කමට රින් කරනවා නෙමෙයිනේ කවුරුත් ෆෝන් එක දැක්කනේ එතනත් බලන්න පින්වත්නි යථාර්ථය මොකද්ද ඔබ කැමති නැහැ මේ වෙලාවේ ෆෝන් එක රින් වෙන්න නමුත් සියලු හේතු සකස් වුණා නම් මොකද වෙන්නේ ඒක රින් වෙනවා ඉතින් කැමති වුණත් නැතත් හේතු සකස් වුණා නම් රින් වුණා ඵලය හැදෙනවා දැක්කනේ එහෙනම් හේතුවක් නවත්තලා තිබ්බනම් හරිනේ ඒකට එනර එක බටන් එකක් තියෙන්නේ හේතුවක් නවත්තන්න ඒක ඔබලා තිබ්බනම් මොකද වෙන්නේ එක හේතුවක් අඩුයෝ ඒක නිසා අර ඵලය හැදෙන්නේ නැහැ කොහොම කළා ඕෆ් කරලා දින ෆෝන් එකක් රින් කරන්න පුළුවන් සමතෙක් මේ ලෝකේ නැහැ ඒකයි මේකත් කැමැත්තකින් සිද්ධුුනේ නැහැ ඒක නිසා ඔබට කිසි දෝෂයක් නැහැ දොස් එහෙම කිව්වා නෙමෙයි මං කාටවත් දොස් කියුවේ නැහැ මම දොස් කියන්නේ එකම එක තුන් දෙනෙකුට විතරයි මම දොස් කියනවා රාගයට ද්වේෂයට මොහේත ඒ හැරෙන්න පිංගදෙල මම පුත්කලෙන් දොස් කියන්නේ නැහැ මිනි මරුවටවත් මම දොස් කියන්නේ නැහැ මිනි මරුවාගේ හිත තුල තියෙන රාග දේශ මොහ තමයි ඒකව එකත් වෙනපත් කළේ එහෙනම් මිනි මරුවා කියලා හංවඩු ගහන්න බෑ කාවත් අපි ඒ අයටත් තීත වෙනවා අඟුලිමාල තර මිනි මරුපයි කොහෙද මේ ලෝකේ ඉන්නේ ඒක නිසා තමයි අපි මොහ නුදුරු දවසක වැලිකඩ බන්ධනාගාරින් හිර කරුවාට දහම් දේශනාවක් කරා හේතු වාසනාවක් තියෙනවම සෝතාපන්න කරවන කරපු බව ගෙවන්න මොණ කියලා නීතියක් මේ විශ්වයේ නැහැ සෝතාපන්න වෙලා පුළුවන් සතර පායන තියෙන සියලුම පාප කර්ම අහෝසි කරගන්න ඒකට තමයි බුදුවරු ලෝකේ පහළ වෙන්නේ එහෙනම් පව් කරපු මිනිස්සු ඇටියෙද හැබැයි ඉතින් මිනිස්සෙක් මරුවාම විතරක් නෙමෙයි පව් භූමියෙක් මරුවාමත් පව් භූමි මරුවාම හිරේ දාන්නේ මිනිස්සු මරුවාම විතරක් හිරේ දාන්නේ ඒක ඉන්නේ මිනිස්සු මරුපොයි මෙතන ඉන්නේ කවුද කූඹි මරුපොයි එතන ඉන්නේ මිනි මරුව මෙතන ඉන්නේ කූඹි මරුව ඔහොද නේද ඔබ අපි හැම කෙනාම ඔය ආදී වශයෙන් මරුව තමයි හැබැයි එතන ඉන්න අය විශේෂ කරලා තියෙනවයි ඇයි මිනි මරුවනේ එහෙනම් මිනි මරුව විතරද අපායන් නෑ කොහමද ඉතින් ඒ අය උදෙසා දහම් දේශනාවක් කරනවා යම් මොහොතක එයා හිරෙන් නිදහස වෙනකොට එයාට එන්න තැනක් තියෙනවා යමෙක් සෝතාපන්න ඵලයටපත් වුණා නම් මේ මොහොතේදී ඒගොන් හිරෙන් නිදහස් වෙන වෙලාවට කොහොමද ඒගොන්ගේ ගෑනු දැන් වෙන මිනිස්සු හොයාගෙන ඇති එද අවුරුදු ගාන හිරේනේ ඒ ළමයි දීගී දරුවෝ මොනව හරි වෙලා ඇති ඒගොන් කොහොමද දැන් ගණන් ගන්න නැතුව ඇති අපි ගණන් ගන්න ඕන සෝතාපන්න කෙලින් මෙන්න තියෙන්නේ කොහටද හිරෙන් නිදහස් වෙච්ච ගම ධර්මයයි වයි ආරාමිට ඇවිදින්න අර උත්තර සංඝයා වහන්සේලාගේ පැවිද්ද ලබන හොරුන්ට පැවිද්ද දෙන්නේ හැබැයි හොරකමින් නිදහසෙච්ච අයට පැවිද්ද තියෙන්නේ. ඇයිලා තමන්ගේ බවගමන කියලා වර කරගන්න පුළුවන්. පින්වතේ හම් වඩු ගන්න එපා කාවා. හිතක ඇති වෙන ඒ මොහොතේ ඇති වෙන රාග ද්වේෂ මොහ නිසා ওই අන්තරේ ওই ඉදිරි ක්‍රියාත්මක වෙන්නේ. මිනි මරණ මහ කාලයක් යන්නේ. විනාඩි 5ක් යනකොට වැඩි වෙලා ඉවරයි. එතනින් එහාට තරම් මේ හදනින් එහාට මේ ශරීරය ඇතුලේ හටගන්න හිත් බොහොම සොඳුරු හිත් වෙන්න පුළුවන්. නවත් වැඩක් නැහැ මිනිසුන් සීල් එක ගහලා ඉවරයි මිනිමරුව කියලා ඉතින් ඒකයි ඉතින් ඒ අයටත් අපි බීට වෙනවා ඒ වගේම බින්දනේ ඔබට තව දෙයක් තියෙනවා මට මතක් කරා මේක මතක් කළා මේ දේශනාව අවසන් කරමු කාලයක් ඔබට හොඳට මතක තිබුණා දැන් ඔබට මතක නැහැ ඒ තමයි බින්දනේ මේ රට බේරගන්න රට ජාතිය වෙනුවෙන් දීපතු ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් ඉන්නවා ඔය පිරිස මිනිමරුවේ අපි හින්දා මිනි මරුවම අපාය යන බව ඔබ හොඳටම දන්නවනම් ඒගොම මේක නිදාස් කරගන්න නැද්ද එහෙනම් ඒගොම අභව විස්ථානවල ඉන්නවනම් ඔබ දෙන බින එයාට අනුමෝදන් වෙන්න කැපයි එයා මේ දේවල් කළේ ඔබ වෙනුවෙන් ඔබ එයාට ණයයි එහෙනම් පිංගුදේ අමතක කරන්න එපා ඔබ. ඒ වෙනුවෙන් සතර අපායට ගිය අන්තිම එකක් නිදහස වෙනකම් පිංගන මොදන් කරන්නේ අපේ යුතුයකම නෙමෙයිද? එන ආර්යෝ කවදක්වත් යුතුයකම ඉටු කිරීම පැහැර හරින්නේ නැහැ. ඔබ ආර්යෙක් නම් හෝ ආර්යෙක් වෙන්න ඉන්න කෙනෙක් නම් ඔය මූලික ගුණාංගේ තියාගන්න. ඒ අය අමතක කරන්න එපා. ඒ අය විතරක් නෙමෙයි පිංගුතුනි. ඔය එල්ටීටී නමින් මැරිච්ච දෙමළ මිනිස්සු ටිකක් ඉන්නේ. ඒ අයවත් සිහිපත් කරලා පිංගන මොදක් කරා. හැබැයි වෙලා තියෙන්නේ මේකයි. ඒ අයට පින් දෙන එක අපි දෙන පින ඒ අයට ගන්න කැමත නැද්ද කියලා දන්නේ නැහැ. මොකද ඒ අය අපි වෙනුවෙන් දෙයක් කළේ නැති නිසා. ඒකට කැප වෙන්න ඔබට පුංචි කාලේ වතුර වීදුරුවක් කවුරු හරි දීලා තියෙනවද? අන්න ඒක නිසා ඒ කෙනා මැරුවට පස්සේ ඔබ දෙන පින එයාට අනුමෝදන් වෙන්න පුළුවන්. ඒකට කැපතාවයක් තියෙනවා. කැපකරුවෙක් වෙන්න. එහෙම නැත්නම් අර මැරිච්ච දෙමළ අහිංසක මිනිසුන්ට පළවෙනි දේ වෙලා ඉන්න දෙන්න ඕනේ නැහැ. ඒකුණ්ඩක් පිනක් අනුමෝදන් කළා. ඒකුන් වාසුගතිගාමි කරා. මේ විශේෂයෙන් මේ අයව නැතත් ඒ අයව පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ අයව නැතත් ඒ ත්‍රිවිධ හමුදාවත් පොලිසිය ඒ මියගිය. එහෙම නැත්නම් ඒ වගේම පින්වදින ඒ කාලේ සමේ මේ සාමාන්‍ය වැසිකු මරුණ පුදුමාකාර විදියට බස්වල බෝම්බ තියදී ඒ මෙච්ච සංහැදී නිසා සාමාන්‍ය වැසිකු මරුණ ඒ සියලු දෙනාව සිහිපත් කරලා බෝධි පූජාවක් තිබ්බත් තින් අනුමෝදන් කරා. දානයක් මේ පොඩි බුද්ධ පූජාවක් තියලා ගෙදර උදේට බුද්ධ පූජාවක් තියදී ඒ බුද්ධ පූජාව දීලා තින් අනුමෝදන් කරා. ඒ සියලු දෙනා ඔබගේ ඥාතිවරුන්ට වගේ අම්මා තාත්තා දුව දරුවන්ට වගේ ඒ අයටත් ඒ පින් විහිදුවලා පතුරුලා හරි ඒක අමතක කරන්න එපා. ඒ කරුණ නිසා පින්වතුනි අපි ආමාදිත රණවිරු එක ස්ථානයකට ගෙනල්ලා අපි සද්ධර්ම දේශනාවක් කරනවා නම් ඔබෝ කලකි අපේ යුතුකම ඉටු කරා. ඒ අය අපි වෙනුවෙන් සටන් කළා. ඒ අයට අද ගොඩක් දේ නැති වෙලා තියෙනවා අපි නිසා. එහෙනම් අඳුම තරමේ මාර්ගඵලලාභී කරන්න පුළුවන් නම් ඒ අය අපි ආරාධනා කරනවා. ඔබට සිවුර දාගන්න බැරි වුණාට ඔබට ආරාමයේ විවරයි ඕනෙ වෙලාවක ඇවිල්ලා කැමති තාක් කල් ඉඳන මේ මාර්ගයේ පූර්ණේ කළ අරිහතුන් වහන්සේ නමක් වෙලා පිරිනිවන් පාන බුද්ධ නීතියෙන් අවසර නැහැ. යම් අංග විකලතාවයකට පත් වුණොත් ඒක නාව පැවිදි කරගන්න. හැබැයි බුද්ධ නීතියෙන් අවසර තියෙනවා ඕන කෙනෙකුට නිවන් දකින්න අරිහත් වෙන්න. ඒක නිසා ඒ උත්තමයන්ට පුළුවන් ඒක පූර්ණේ කරන්න. සුද්ධෝදන රජුරු ගිහි ඇඳුම ඉඳගෙන සූසට ආභරණයෙන් සැරසෙලා ඉඳද්දි තමයි අරිහත්ත්වයට පත් වෙන්නේ. ඒ වෙලාව උන්වහන්සේ පින්නවම් පෑවා. එහෙනම් ඒක බාධාවක් නැහැ. ඒ අය ඉතින් අනිත් අයට පුළුවන් හැකි උපරිමයෙන් ඒක කරගන්න. ඉතින් පින්වදින අපි මේ කර්තව්‍ය කරන්න මුලින් හැම කෙනෙකුටම කරනවා. ඉතින් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙන විවිධාකාර තැන්වල ඉන්න පිරිස එතනට ගෙන්නගෙන ඒ අයට මේ දහම දෙන්න. දීලා කොහොමනේ මේ දහමින් පෝෂණය කරලා මේ ලංකාද්වීපයේ ඉන්න බොහෝ පිරිසට සෙත සලසන. ඒක තමයි එකම පැතුම. මගේ එකම පැතුම මගේ නිවන. මම මේ මම මගේ නිවනයි එක ඔබගේ නිවන දෙක. ඒක සතර මතක තියාගන්න. මට මම මේ කියන. මං කියන්නේ මං ගෝපල්ලෙක් නෙමෙයි. අනුන්ගේ හරක් නාවනාව අනුන්ට කිරි හදලා දෙන කෙනෙක් නෙමෙයි මම. මගේ හරක නාවගෙන මගේ කිරි ටික ගන්න ඕනේ මම. ඒක තමයි අංක එක. ඒක නිසා මං ඒක නිසා වෙහෙසෙනවා. යම් වෙලාවක් දීලා තියෙනවා ඔබට බණ කියන්න. එතරයි. අරිහත්ත්වයේ සාක්ෂාත් කරපු වෙලාවට එතන ඉඳලා පැය 24ම ඔබට බණ කියන එක තමයි මං කරන්නේ. එතකන් දවසකට පැය 3ක් ඔබ වෙනුවෙන් දේශනා කරනවා. එතරයි. ඉතුරු ටික මගේ වැඩේ කරගන්න. හදාගතයන් වහන්සේ පොටිල හාමුදුරුවන්ට තුච්චයා කියන නමින් ආමන්ත්‍රණය කළා. තමන්ගේ වැඩේ කරගන්න නැතුව අනුන්ට බණ කියන කියනවා. ඉතින් මට මගේ සාත්‍රුන් වහන්සේගෙන් තුච්චයා කියන වචනේ අහන්න නම් බෑ. ඒක අහන්න මං සූදානම් නැහැ. ඒක නිසා මගේ වැඩේ මං කරගන්න ඕනේ. ඔබට මං උදව් කරන්නම් මගේ වැඩේ කරලා ඉවර වෙනකම්. ඊට පස්සේ තව 24ම ඔබට උදව් කරන එක තමයි කරන්නේ. ඉතින් ඔබත් කරයුත්තේ ඒක තමයි. ඔබත් ඔබගේ වැඩේ කරගන්න වීරයෙන් අරිහත්ත්වයේ සාක්ෂාත් කළාම ලෝක සත්‍යයට සේවය කරන්න. අද අරිහතුන් වහන්සේලා අඩුම ධර්මයේ 100ක් 150ක් ඉන්නවනම් මම මේ පුටුවේ ඉඳගන්නේ නැහැ පිටින්. උන්වහන්සේලා ලෝකෙට ඇවිල්ලා ඔබට දහම් දේශනවන එක බින්දු මාත්‍රයක් මම මේ පුටුවේ ඉඳගන්නේ නැහැ. මං ඉඳගන්නේ උන්වහන්සේගේ පාමුල. මගේ වැඩේ කරගන්න. උන්වහන්සේලාගේ අඩුවක් තියෙන නිසා තමයි අද මට මේක කරන්න වෙලා තියෙන්නේ. මොකද නිවන් දකින්න ඌමනාවක් නැති කෙනෙක් නිවන් දකින්න බන කිව්වට කාටවත් නිවන් දකින්න බෑ. ඒක ධර්මතාවයක් මේ ලෝකෙ තියෙන. නිවන් දකින්න ඌමනාව තියෙන කෙනෙක් නිවන ගැන ප්‍රකාශ කරද්දී තමයි අනිත් කෙනාට මේක දැනෙන්නේ. ඉතින් ඒකයි. මට වෙන මොකුත් අවශ්‍ය නැහැ. මට අවශ්‍ය වෙලා තියෙන නිවන් දකින්න. ඒකයි බිමදෙන සියලුම ධනිය අතහැරලා දාලා තව නොබෝ දවසකින් ඒ මහාන ක්‍රියාත්මක කරන්න අපි සූදානම්. මේ ඔබ සියලු දෙනාට පුළුවන් ඒවට සම්බන්ධ වෙන්න. මහා ලොකු පැවිදි පින්කමක් තියෙනවා. කුළුදරු 80ක් විතර පැවිදි කරගෙන සැප්තැම්බර් 1 වෙනිදා ඇවිල්ලා පුළුවන් සම්බන්ධ වෙන්න. ඒක දැක බලා ගන්න පුළුවන්. දකින්න විතර නෙමෙයි හැබැයි ඕනේ. ඒ කුළුදරු අතර ඔබත් හිටියොත් හොඳයි. තරුණ තරුණියන්ට මම කියන්නේ විශේෂයෙන් අනිත් අයට තෝරන විදියට. ඒ කුළුදරු අතර ඔබත් හිටියොත් හොඳයි. 90%කට වැඩි ඉන්න සිංහදෙනේ ඔක්කොම බොහෝ මිහිලට ඉගෙන ගත්ත. බොහෝම ඉහළ කුල පරම්පරාවෙන් එන අය. කුල පරම්පරාවේ මෙහෙ තියෙන කුල නෙමෙයි මං කියන්නේ. බොහෝම ඉහළ ධනවත් බලවත් පිරිස් තමයි ඒ ස්ථානේ ඒ කටයුතු කරගන්නේ. ඒකයි කියන්නේ. තන්න නැතුවට විසඳුමක් නෙමෙයි මේ. මේ භව ගමන කෙලවර කරගන්න කරන ප්‍රයත්නය. සත් අවුරුදු කුමාරයෝ පවා පැවිදි වෙනවා. කන්න නැතුව එහෙම පැවිදි කරනවා නෙමෙයි. මහා ධන කුවීරයන්ගේ දරුවෝ. උතුම් නිවන සඳහා. සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ඒ අයට අවශ්‍ය සියලු දේ කරලා දෙයි. ඉතින් ඔබ බලන්න ඔබට කරන්න පුළුවන් මොකද්ද කියලා ඔබ වෙනුවෙන්. ලෝකෙට ගලන්න ඔබ වෙනුවෙන් මොකද්ද කරන්න කියලා බලන්න. එහෙමනම් අපි අදට හමාර කරමු. අපි දැන් පුණ්‍යානුමෝදනාවට සූදානම් වෙන සිල් දෙනවා. පින්වත්නි මේ පින් අනුමෝදන් කිරීමේ වැඩපිළිවෙල බොහෝම ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලක්. මෙතනින් මේ වෙලාවේ ඔබට මේක අවබෝධ කරන්න පුළුවන්. දැන් ඔබ මම මේ කියන එක අහන්න නැතුව ආයෙත් අර පරණ දහබල වැඩවලට යන්න ගියොත් මේ මෙතන දැන් බල්ලෙක් ඇවිල්ලා ගිය කොරක ගහ නැට්ටකුත් නැති. ඉතින් ඕක දැකගත්තා නම් ඇතිනේ නිවන් දකින්න. ඕකට අපරාධේ අපරාධේ කිය කී ඉන්නෝ. ඕකේ පෙරාදෙ දැක්කනම් හරි. අපරාධේ විතරක් දැකලා හරියන්නේ නැහැ. පෙරාදෙත් දැක්කේ. පෙරාදෙ කිව්වේ මොකද්ද? පෙර අර්ධය. අපරාධේ කියන්නේ මොකද්ද? අපරාර්ධය. අපරාර්ධය දැක්කහම අනේ හරි දුකයි. පෙරාදෙ දැක්කහම මොකද්ද වෙන්නේ? ඔන්න පෙර නිමිත්ත දැනෙන්න ඕනේ. මේකත් දහබළු වෙන කරලා බල්ලෙක් වෙලා ඉන්නවා. ඉතින් මං කළොත් මොකද වෙන්නේ? මටත් ඔච්චරනේ. එන වහ වහ මම මිදෙන්නේ නැහැ. මේ සතර මොනතරම් භයානකද? මේක දැන් තව ටික කලින් මොකද වෙන්නේ? කොර ගහලා කොර ගහලා කකුල පන්නේ තියන අය. ඊට පස්සේ ඔකට පණුව ගහනවා. පණුව ගගහ ඇද ඇද ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා. එක මයිලක්වත් ඇඟේ නැතුව. කුණු වෙවි කුණු වෙවි. මිනිස්සේ දැක්කෝ ගල් ගල් තරියක් ගහනවා අය නැත් කඩල යන කෑල්ල. ඒ දකින්නවත් ප්‍රිය නැහැ. කොයි හරි ඉඳගත්තුත් එතන මැස්සෝ විමානේ. ඒක නිසා ගෙදරට එනකොට මොකද කරන්නේ? ගහලා දානවා ගල්වලින්. ඒ මට්ටමට වැටෙන්න වෙනවනේ පිංවිතේ. ඉතින් ඔය අපරාර්ථේ විතරක් නෙමෙයි පෙර අර්ථේ දැකගෙන මේ වැඩේ කෙලවර කරන්න. මේ කුණු සංසාරේට එක අඩියක් තියන්න එපා තාම. අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න සම්බුද්ධ දේශනාව නැගින වෙලාවට. නික කොහොම හරි පිංවිතේ ඒක උන්ට නම් කොහොම හරි සෙතක් නැහැ. ඉතින් කොහොම හරි මේ යම් ප්‍රේතනිකායක් හරි ඉන්නවනම් මේ පිනෙන් පෝෂණය වෙලා සුගතිගාමි වෙලා මේ වැඩේ කරගන්න. ඒ අයට පිහිට වෙන්න ක්‍රමයක් මේ සම්බුද්ධ ශාසනයේ තියෙනවා. ඒක නිසා මේ කියන දේවල් සිහිපත් කර කර ඒ අයට පින් අනුමෝදන් කරන්න ඔය සියලු දෙනා. ඒ පින් අනුමෝදන් කරන්නේ පින්වතුනි මේ කියන තැන් හොඳට ඔළුවට අරගෙන පින් අනුමෝදන් කරන්න. ඔබ අමතක කරන්න එපා ත්‍රිපිටකේ අපි අතර පත් වෙන්නේ කොහොමද කියලා එහෙම. එදා සොලියෝ ඇවිල්ලා මේ ත්‍රිපිටකේ ගිනිබත් කරන්න හදද්දි ත්‍රිපිටකයේ පපුවට සුළු කරගත්ත හාමුදුරුවරු උන්ගෙන් බේරිලා දුවද්දි පොළු පාරවල් ගහලා වටලා දීපිය ත්‍රිපිටකය කියලා කොඳු වැට කැඩෙනකන් ගහන්න. ඒ දුන්නත නිසා තමයි පිටුදල ත්‍රිපිටකය අපි අතේ තියෙන්නේ. එහෙනම් මේ මහ උත්තරමිය මේ සම්බුද්ධ සාසනේ නිවන් දකින්න ඕනේ නැද්ද? ඒක නිසා ඒ උත්තරමිය සිහිපත් කරලා අපි බින්දෙන්නේ ඒකයි. උන්වහන්සේලා නොහිටින්න අද අපිට හුලක්. හැබැයි ඔගේ අනිත් පැත්තකුත් තියෙනවා. උන්වහන්සේලා ලය පුදලා රැකපු ත්‍රිපිටකයට අද වැඳ වැඳ ඉඳලා හරියන්නේ නැහැ. ඒ සද්ධර්මයේ තේරුම් අරගෙන නිවන් දකින්න. නැත්තම් අපරාධේ උන්වහන්සේලා එතන පණ පිදුවේ. මේක හොඳට තේරෙන්න ඕනේ අපිට. අපි මීහරක් නෙමෙයිනේ. අපි මිනිස්සුනේ. අපිට තේරෙන්න ඕනේ මේ දේවල් මේ මහ උත්සවයේ දිවි පුදලා රැකගත්තේ අපිට නිවන් දකින්න මිසක් කබඩ් එක දාන වහගෙන වැඳ වැඳ ඉන්න නෙමෙයි. ඒ ත්‍රිපිටකයේ තියෙන හින්දා නේද මගෙන් ඔබ බණ අහන්නේ. මේ කිව්වේ පුංචි ධර්මයක්. ඔය සීඩී වල අන්තිම තත්ති වල තියෙනේ අහලා බලන්න. මහා සාර ධර්මස්කන්ධ කතා කරලා බොහොම සරලව. ත්‍රිපිටකයේ නොහිටින්න හුලන්නේ අපි. එහෙනම් මේ මහා උතුම සිහි කරගන්න. අනි ඔය ආදි වශයෙන් බින්දුනි මේ සියලු පිළි සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න හදන්න. ඉතින් මේකට සයකට සම්බන්ධ වෙන්න ඒ අයව සිහිපත් කර කර චිත්ත කිරණ ධාරා විහිදුවා හරිමින් ඒ අයට ඔබ විසින් අනුමෝදන් කරන පින අනුමෝදන් කරලා හරි. එවනම් පින්වත්නි පළමු කොටම සිහිපත් කරගන්න සතාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ දීච්ච ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ලෝක සත්‍යයට දේශනා කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම මේ අයගේ වටේ ඉඳගෙන ඒ සද්ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා යැයි කෙරේ විහිදුල පතුල් දරණේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමිය මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්වැවේ තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කෙලේ යට පිං අනුමෝදන් කරන්නේ. ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාරණ ජේ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් අරගෙන ඇවිදිලා ඊට මාතලේ යල්ලෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා. තමන්ගේ පණ දෙවන කොටගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවරක් පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ උත්තමිය උදෙසා විහිදුල පතුල් දරණේ ඒ පින් විහිදී පැතිරී යාවෙන් ඒ උත්තමිය මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතු වෙනදලා මේ ස්ථානයට ආවා වූ සීලම දීපිය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් නැතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලා සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ ඒ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි පිදුර පතුල් හරිනේ පින් විහිදී පැතිරී යාමේ මේ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස තිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා බෝධිහිමි උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කෙලේ යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තරගතව නෙදුනා වූ සීලම ඥාති හිමි මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරු උරු දුවා දරුවෝ ඥාති හිමි මිත්‍රාදී විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවත් ඒ ත්‍රිවිධ හමුදාවේ එමියගේ සීල දෙනා සහ ඒ පොලිසියේ එමියගේ සීල දෙනා ඒ වගේම ඒ කාලයේ මිය ගියා වූ ඒ සීලම සාමාන්‍ය වැසියොත් ඒ සීල දෙනා සිහිපත් කරගෙන ඔබ ඉතින් රැස් කරගත්තා වූ පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි පිළිදුවන්න පතුරවන්න මේ අද්දෙවේ විතරක් නෙමෙයි පින්වතුනි මේට කල්පණුකසක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති හිමි මිත්‍රාදීන් තිය සීල දෙනා වත් සිහිපත් කරගෙන ඔබ ඉතින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විදුල පතුරවන නීපින් විහිදී පැතිරී යාමෙන් එයා යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් එයන් අතු මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කරගන්න මේ කර කල්ප 90ක් ඇතුළත තමන් විසින් අවඩා සාධාරණට ලක් කළ තමන්ගේ මේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසුලා මැරලා ගිහිල්ලා අද ඔබ මරණව කපනව කොටනවා කියාගෙන ඔබ පසුපස්යෙන් ඇවිල්ලා ඔබගේ ලෞකික ජීවිතේට බාධා පවනවා නම් ඔබගේ නිවනට බාධා පවනවා නම් අන්නේ සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විදුල පතුරුදරණේ පින් විහිදී පැතිරී යාමෙන් එයා ඒ අභවී ස්ථානයෙන් අතිමිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා පිරිස විශේෂයෙන්ම තමන් විසින් මෙහෙස මාන්දයෙන් හරියම්බු කරගන්නා වූ ධනයෙන් කොටසක් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා ධර්ම ප්‍රචාර කටයුතු සඳහා යොදන්නා වූ ඒ සියලු පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාති මිත්‍රාදීන් තමන්ගේ දුව දරුවන් ඒ සියලු දෙනාව සිහිපත් කරගන්න. තමන්ගේ සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දිනයන් ඒ සියලු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයාගේ විදුල පතුලරණේ පින් මිහි දීපැදිරී යාමෙන් එයාට යම් කිසි දහපල පත්‍ර දෝසාන්දය කර තිනවනම් ඒ සීල දෝසාන්දය කරංග සතු නිමුත වේවා යක්ෂ වේද පිතාජ මලකවල කුම්බාන්දා දින වේද මෙනියව දෝසාන්දය කර තිනවනම් ඒ සීල දෝසාන්දය කරංග සතු නිමුත වේවා යස්වා කටවා හෝවා ඕලෝසක සංකා දෝසාන්දය කර තිනවනම් ඒ සීල දෝසාන්දය කරංග සතු නිමුත වේවා මේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුළ දීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිය සාත්සාත් කරගනිත්වා කියලා සාදු කියලා යටත් තින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතේ මොහොත කර සිහිපත් කරගන්න අද මේ ස්ථානට ඇවිදilla සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සම්තරුණා නම් ඒ ආහාරයෙන් පණේ ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න නැති මාර්ගඵල අවබෝධ කර නැති එහෙමනම් ඒ ආහාර පණ සැකැස්මේලා එදා ඇත ඇත දීගෙන වැවමුණ සකස් කරලා වේලි සකස් කරලා කුමරු අපුල ගෝයන් කපල පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළිවෙල කර ගන්නකම් එවකට ගල කර වෙලා කටයුතු කළා වූ ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන විසින් රැස් කරගත්තා වූ සිළුම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයාගේ විදුල පතුලරණේ පින් විහි දීපතරී යාමෙන් එයම් සිය අභව ස්ථානයේ හිඳවනගෙන් ඒගසි මෙදී වාජර අපර සංඛ්‍යාතරි විනින්සන් සිමලවත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොත කර සිහිපත් කරන මේ ස්ථානට ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හේතලෙන් පින්ින් ආරක්ෂා වෙලා මෙස මදුරංගෙන් ආරක්ෂා වෙලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදාවනේ මේ ස්ථාන භූමි නිසා එළම මේ ස්ථාන භූමි මුල් පදින්ච කරුවන් ඇතුළුව මේ ස්ථාන භූමි ගොඩනැගී මේලා කරලා කරලා ගන්න මේ ස්ථානවල ගෙනල් සකස් කළා වූ යම්කිසි පිරිසක් ඉන්නවනම් ඒ සිල් දෙනාව සිහිපත් කරගෙන මේ ස්ථානවල පදිංචි කරුවන් වා සිහිපත් කරගෙන ඒ සිල් දෙනාව සිහිපත් කරගෙන ඔබ හිරස් කරගත් අවසීනම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි පීතුල පතුල දරණේ පිං විහි දීපත්‍රි යාමෙන් එයා සම් ක්‍රියාපහ විස්ථානේ කිනනෝන් ගෙන් අති මෙදේ වා අජරාම සංඛ්‍යාද ලැබෙනින් සැනි සීමලපත්වා කියලා සාදු කියලා එයාට පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතුනි ඔබ බොහෝ දුර බැහැර ඉඳලා මේ ස්ථානවල පැමිණෙන්නේ නැති මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථානවල ළඟා වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මේ ශ්‍රී සද්ධා මේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම සජීව ලෝකේ නෝනෑම කෙනෙකුට මේ වෙලාවේ සද්ධා මේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. එනම් මේ සීල දේ උදා වෙලා තියෙන විද්‍යාක්ෂ වශයෙන් සම්බන්ධ පිරිසක් සහ ඒ ආගේ අන්තේ වාසික පිරිසක් විසින් ලෝකෙට දීපු දායාද නිසා එමනම් ඒ දායාද උපයෝගී කරගෙන නිවන් දකින අපි දෙන පින අනුමෝදන් කරන්න එයාට ඒ අනුමෝදන් වෙන්න එයාට කැපයි. එම නිසා ඒ විසින් දැස් කරගත් ආ වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආගේ ත්‍රිදුල පතුලරේ නේපින් විහි දීපතිරි යාමෙන් එයාට යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ අතු මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාට පින් අනුමෝදන් කරන්න. එවනම් පින්විතින් බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බුද්ධ පූජා පැවැත්වුවා, දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා. ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ කුසල සම්බාර ධර්මයන්ගේ, පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලමයි මේ සීල දෙනාම ප්‍රාර්ථනා කරන්න මේ ලංකා ද්වීපය තුළ, මේ ජන්ම ද්වීපය තුළ මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වේවා කියලා සාදු කියලා සීල දෙනාම ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වතුනි ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ කුසල සම්බාර ධර්මයන්ගේ බලමයි මෙන් ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ සාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින්වතුන් වෙන්න ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.